සියලුම දෙනා අසුන් ගන්න. පින්වතුනි, මේ ස්ථානයට අද ඔබ ඇවිල්ලා ඉන්නේ බොහොම වැදගත් රාජකාරියකට. ඒ වැදගත් රාජකාරිය කරන්න නම් ඔබ මහා මනාකොට සිහිය පිහිටවගෙන ඉන්න වේ මෙතන. එහෙම නැති වුණොත් පින්වතුනි, අද ඔබ මේ ආපු රාජකාරිය කෙරෙන්නේ නැහැ. ඒක නිසා මම ඔබෙන් පළමුව ඉල්ලා සිටිනවා, අපිට මේ විවිධාකාරයෙන් සද්ද ඇහෙන පුංචි දරුවෝ පොඩ්ඩක් ඈතට අරන් යන්න කියලා. නැත්තම් පින්වතුනි, ඔබට මෙතන දහම් අහන්න වෙන්නේ නැහැ. අද ඔබ මෙතනට ඇවිල්ලා ඉන්නේ නිවන් දකින්න, ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න. මේට කලින් ඔබ ධර්මයයි ඔබයි ධර්ම දේශනාව ශ්‍රවණය කරලා ඇති. පළමු වතාවට මේ ස්ථානයේදී එහෙම ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න එන අය ඇති. ඒ හැමෝගෙම දැන ගැනීම පිණිස තමයි පින්වතුනි අපි ඒ කාන්තෙන්ම දන්නවා අපි සද්ධර්ම දේශනා කරන්නේ උත්තරීතර නිවන පිණිස. වෙන කිසිම කාරණාවක් උදෙසා අපි සද්ධර්මයේ කතා කරන්නේ නැහැ. එහෙනම් උත්තරීතර නිවන පිණිස හිත පිහිට උගන්නන ඔය සද්ද බද්ද ඇහෙන්නේ නැති, සද්ද බද්ද නැගෙන අයෙන් කටයුතු වෙන්නේ නැති පරිසරයක් සකස් කරගන්න ඕන. ඒක නිසා පළමු කොටම පින්වතුනි, ඔබගේ දුරකථන එහෙම තියෙනවා නම් නැවත වාරයක් පරීක්ෂා කරලා බලන්න. තව පැයක් එකමාරක් යනකොට ඔබගේ දරුවෝ, ඔබගේ ස්වාමි පුරුෂයෝ, භාර්යාවෝ කෝල් ඔබට කෝල් එකක් දෙයි. ඒකෙන් අනිත් සියලුම දෙනාගේ ධර්ම සමාධියට බාධාවක් වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම පින්වතුනි, ඔය අපේ තරුණ පිරිස් මගේ තේනසෙක් මානේ ඇවිල්ලා මොහෙන් හරි ඉඳ ගන්න පුළුවන් නම් බොහොම වටිනවා. අද මම මේ ධර්ම දේශනාව වැඩිපුර කතා කරන්න ආවේ ඔබට. හොඳයි පින්වතුනි, එහෙමනම් අපි සද්ධර්ම දේශනාව ආරම්භ කරන්නට පළමු කොටම සිහිපත් කරගන්න. දස දහසක් ලෝක ධාතු විවසෙන්නා වූ ඒ සීලම දිව්‍ය බ්‍රහ්මාදීන්ව සිහිපත් කරගෙන ඒ අයට මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න, ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා උතුම් වූ මාර්ගඵලයන් පිහිටන්න කියලා හිතාගෙන, ඒ වගේම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරහත් කාලයක් ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්දසේකර ප්‍රජාපති ආදී ඒ දේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගන්න. ඒ වගේම තමන්ගේ ඉෂ්ටකාමී දෙවි දේවතාවුන් වහන්සේලාවත් සිහිපත් කරගෙන ඒ සිළු දෙනාටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න, ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා උතුම් වූ මාර්ගඵලයන් පිහිටන්න කියලා. ඒ වගේම පින්වතුනි, තම තමන් නමින් ජම්මාන්තරගතවන් තෙවිච්ච ඒ සියලුම ඥාතිත මිත්‍රාදීන් සිහිපත් කරගෙන ඒ අයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න, ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා ඒ වගේ මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන උතුම් වූ පුද්ගලයන් දැකලා මාර්ගඵලයන් ඒ හික්මෙන් ආ වූ ඒ උතුම් වූ පුද්ගලයන්ව දැකලා හිත සතුට කරගෙන යම් කිසි අභව ස්ථානයක ඉන්නවා නම් ඒන් අත මිදලා සුභිත මුදිත වෙන්න කියලා හිතාගෙන ඒ අයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. මම දෙවියන්ට ආරාධනා කරන මොහොතේදී ඔබ සීලු දෙනාම හිතින් ඒ සීලු දෙනාම සිහිපත් කරගෙන ඒ අයට මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං නිරාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදංතා ධම්මස්සවන කාලෝ අයං බදංතා ධම්මස්සවන කාලෝ අයං බදං තුනි. පළමු කොටම සිහිපත් කරගන්න. අද මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කලින් අනාදිමත් සංසාර කියන ගමනේදී තමන්ව මුදුන්පත් කරගන්න ගිහිල්ලා අවිද්‍යා තෘෂ්ණා පෙරදැරිව මේ භව ගමන සකස් කරද්දී ඒ අවිද්‍යා තෘෂ්ණා වලින් මිදුණා වූ ඒ උත්තම වූ අරිහතුන් වහන්සේලාට, ඒ උත්තම වූ ආර්යයන් වහන්සේලාට තමන් අතින් නිගාවක් වුණා නම්, අපවාදයක් උපවාදයක් වුණා නම්, ආංගේ උත්තමයන් වහන්සේලා මේ වෙලාව සිහිපත් කරගෙන ඒ උත්තමයන් වහන්සේලා කමා කර සිටින්න සීලුම් දෙනා. ඒ වගේම පිඟුතුනි, තරේ අදිස්ථාන කරගන්න අද මේ ධම් සභා මණ්ඩපය තුළදී මේ සද්ධර්ම දේශනාව අවසන් වෙනකොට මේ සද්ධර්මයේ තේරුම් ගන්නවා ඒ වගේම මාර්ගඵලයන් සාක්ෂාත් කරගන්නවා කියලා උත්තරීතර අදිස්ථානයක් පෙර දැරි කරගෙන සද්ධර්මයේ ශ්‍රවණය කරන්න සූදානම් වෙන සියලුම දෙනා. ඒ වගේම සියලුම දෙනා අදිස්ථාන කරන්න මේ වෙලාවේ මේ නිවන් මාගේ යන ඔබට සද්ධර්මයේ ශ්‍රවණය කරලා ඒ සද්ධර්මයේ මෙනෙහි කරමින් ඉදිරියට ඇදෙන ඔබට යම් කිසි තැනක හිර වෙලා එහෙම තියෙනවා නම් මේ සද්ධර්ම කරුණක් තේරෙන්නේ නැති වගේ අවස්ථාවක් උදා වෙලා තියෙනවා නම් නිවන් මාගේ යම් තැනකට පැමිණලා එතනින් එහාට ය아가න්න බැරිම අවස්ථාවක් උදා වෙලා තියෙනවා නම් මේ වෙලාවේ ඒ සීලුම දෙනා අදිස්ථාන කරන්න මේ සද්ධර්ම දේශනාව තුළදී දහම් සමාධියට ඒ සීලු දේ නැගේවා කියලා අදිස්ථාන කරන්න මොහොතක් වෙලා සීලුම දෙනා. හොඳයි හිමිතනි. එහෙම එහෙම ශබ්ද ටිකක් වැඩි මොහොම පාරට එහෙම ළඟ නිසා බස් නාද කරගෙන යනවා. උපරිම උත්සාහ කරන්න හිමිතනි. දහම් සමාධිය තුළ හිත පිහිටවාගෙන ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න. ඔබ සියලු දෙනාම දන්නවා හිමිතනි අපි මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්නේ ඇයි කියලා. ඔබ මෙච්චර කාල සද්ධර්මයේ ශ්‍රවණය කරලා ඇති මේ විහාරාධිපති උත්තමයන් වහන්සේලා ඇතුළු විහාරාධිකාරී මහෞතුමන් වහන්සේලාගෙන් සද්ධර්මයේ ශ්‍රවණය කළ ඇති භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිවණක් පිරිසකින් සද්ධර්මයේ ශ්‍රවණය කළ ඇති ඒට එහා ගිය සද්ධර්මයක් නෙමේ මම කතා කරන්න ආවේ පිටුතුනි. නමුත් ඔබට යමක් තරයේ තේරුම් කරලා දෙන්නයි ආවේ. මේ බුදුදහමත් එක්ක සෙල්ලම් කරන මිනිස්සුන්ට බුදුදහම තියෙන්නේ සෙල්ලම් කරන්න නෙමෙයි, මේ මහා භව ගමනක් තියෙනවා, මෙන්න මේක කෙලවර කරගන්න අවස්ථාව උදා කරගන්න කියන පණිවිඩය දෙන්න තමයි තියෙන්නේ මේ සද්ධර්ම දේශනා මාලාව අපි කරගෙන යන්නේ. ගොඩාක් පිරිස බුදුදහමත් එක්ක සෙල්ලම් කරනවා. බුදුදහම කියන එක පාවිච්චි කරනවා පිංගුතුනේ එක එක ආකාරයෙන් තමන්ගේ ජීවිතේ සාර්ථක කරගන්න කියලා හිතාගෙන වැඩ පිළිවෙල. කවදාකවත් මේ සද්ධර්මය අවබෝධ කරගන්නේ නැහැ කියන කියන එකට එහෙයි එහෙයි කිය කිය කියන කියන එකට සාදු සාදු කිය කිය ඔහේ මේ සද්ධර්මයේ එහෙට පෙරලනවා මෙහෙට පෙරලනවා යන ගමනක තමයි යන්නේ. නමුත් පින්වතුනි මෙතන තියෙන භයානක අඩිය හොඳ ආකාරව තේරුම් ගන්න මේ සද්ධර්ම දේශනාව වහගෙන යනකොට ඔබට හොඳටම තේරිලා යයි මේ කියන්නේ මොනවද කියලා. ශාස්ත්‍රෝන් වහන්සේ නමක් මේ තුන් ලෝකයට පහළුණේ ඇයි කියන කාරණාව ගැන අපිට අවබෝධයක් නැතිකම නිසා තමයි මේ ඔක්කොම ටික අපි කරගෙන යන්නේ. අපි අද හිතන් ඉන්නේ ශාස්ත්‍රෝන් වහන්සේ නමක් ලෝකෙට පහළුණේ උන්වහන්සේගේ ධාතුන් වහන්සේලාට වන්දනා කර කර ඉන්නයි, උන්වහන්සේලාගේ උන්වහන්සේ පිට දුන්න බෝධියට වන්දනා කර කර ඉන්නයි. ඔන්න ඔය ටික කරන්න තමයි අපි මේ ලෝක ශාස්ත්‍රෝන් වහන්සේ නමක් ලෝකෙට වැඩි කියලා හිතාගෙන ඉන්නේ. මම ඔබට පළමු කොටම කියන්නම් පින්වතුනි ශාස්ත්‍රෝන් වහන්සේ නමක් ඇයි මේ ජන්මුද්වීපයේ උප්පත්තිය ලබන්නේ කියලා. මේව හොඳට තේරුම් ගන්න ඔබ මොනතරම් වාසනාවන්තයෙක්ද කියලා පළමු කොටම තේරුම් ගන්න මේ ඒක තමයි පළවෙනි තැන. ඒ වගේම එතකොට තේරෙන්න පටන් ගන්නේ ඔබ මේ ජීවිතේ මෙච්චර කල් මොනතරම් මෝඩියෝ විදිහට හැසිරුණේ කියලා. සද්ධර්මයක් අතේ තියාගෙන මේ සද්ධර්මයේ පාවිච්චි කරන්නේ නැතුව විවිධාකාරයෙන් ජීවිතේ ගත කළා කියන එක තමයි වැටහිලා යයි මේ වෙලාවට. පින්වතුනි මේ සක්වලක් ගත්තහම මේ එක සක්වලකට ලෝක 31ක් අයිති. ලෝක 31කින් සමන්විත 31 ලෝක ධාතුවට සක්වලක් කියලා කියේ. සතර අපාය කියන එක පින්වතුනි ඔය සක්වලේ තියෙන පළවෙනි කොටස් හතරට අයිති වෙන්නේ. සතර අපායයි මනුස්ස ලෝකේ දිව්‍ය ලෝක 6යි කියන කාම ලෝක 11. ඊළඟට රූප ලෝක තියෙනවා පින්වතුනි 16. අරූප ලෝක තියෙනවා 4. එතකොට ඔක්කොම ලෝක 31යි. ඔන්න ඔය 31 ලෝක ධාතුවෙන් තථාගතයන් වහන්සේ ලෝකේ පහළුණේ මේ මනුස්ස ලෝකේ. ඒ මනුස්ස ලෝකයේ තියෙන ජන්මුද්වීපයේ තමයි තථාගතයන් වහන්සේ උප්පත්ති ලැබුවේ. ත්‍රිපිටකයේ තියෙන සාක්ෂිය අනුව තියෙන ත්‍රිපිටකයේ සඳහන් වෙලා තියෙන කරුණ අනුව ජන්මුද්වීපය කියන්නේ ඉන්දියාවට නෙමෙයි. ජන්මුද්වීපය කියලා කියන්නේ මේ පෘථුවියට. මේ පෘථුවියට ජන්මුද්වීපය කියන හේතුව තමයි බුදුන්ගේ ජන්මලාභය ලබන දිවයින නිසා. මනුස්ස ලෝක හතරක් සඳහන් වෙනවා පින්වතුනි. මේ මනුස්ස ලෝක හතරෙන් එක මනුස්ස ලෝකයක් තමයි ජන්මුද්වීපය කියලා කියන්නේ. ජන්මුද්වීපයේ අපරගෝ යානයේ పూర్ව විදේහයේ උතුරු කුරු දිවයින කියලා මනුස්ස ලෝක හතරක් සඳහන් වෙනවා. ওই මනුස්ස ලෝක හතරේ තථාගතයන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නේ ජන්මුද්වීපයේ විතරයි. ඒ ජන්මුද්වීප වැසියෝ ඔබ මං ඔබට එකින් එක තේරුම් කරලා දෙන්නම් ඔබ මොනතරම් වාසනාවන්තද, ඒ වගේම මොනතරම් අවාසනාවන්තද කියලා. තථාගතයන් වහන්සේ නමකේ බුද්ධ ආඥාව සක්වලවල් කීයක පැතිරෙනවද? තථාගතයන් වහන්සේ නමක් ලෝකෙට පහළ වුණාට පස්සේ තවත් තථාගතයන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙන්නේ නෑ පින්වතුනි. සක්වලවල් විශාල සංඛ්‍යාවක්, ගණනින් කියනවා නම් කෝටි ලක්ෂයක් සක්වලට යනකන් සාස්ත්‍රුන් වහන්සේගේ බුද්ධ ආඥාව පැතිරිලා යනවා. එහෙනම් මේ කෝටි ලක්ෂයක් සක්වලටම තථාගතයන් වහන්සේලා පහළ වෙන්නේ එක නමයි. ඒ කිව්වේ මනුස්ස ලෝක කෝටි ලක්ෂේව හතරක්, ජන්බු ද්වීප කෝටි ලක්ෂයක්, චාතුම් මහා රාජික කෝටි ලක්ෂයක්, ඔය මුළු මහත් කෝටි ලක්ෂයක් සක්වලටම බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ එක නමයි. ආන්ගේ උත්තම බුදුරජාණන් වහන්සේ පින්වතුනි මේ ජන්බුද්වීපේ පහළ වුණා. ඔබ ඒ ජන්බුද්වීප වැසියෝ. අපි ඕස්ට්‍රේලියාවට ගිහින් සම්ධර්මයේ දේශනා කළා නම් ඒ අය ජන්බුද්වීප වැසියෝ. මොකද ජන්බුද්වීපේ කියලා කියන්නේ මේ පෘථුවියට. මේ පෘථුවිය ඇතුළු අනෙක් පෘථුවිය තුනම මනුස්ස ලෝක තුනටම අධිපතිකම් දරන කෙනාට කියනවා පින්වතුනි සක්විති රජ කියලා. සක්විති රජුරවන්ට අන්වර්ථ නාමයක් දාලා තියෙනවා තථාගතයන් වහන්සේ ජන්බුද්වීපේශ්වර කියලා. ජන්බුද්වීපේශ්වර කියලා කියන්නේ ඉන්දියාවේ අගමැතිතුමාට නෙමෙයි. එහෙනම් ජන්බුද්වීපේ කියලා කියන්නේ ඉන්දියාවට නෙමෙයි පින්වතුනි, ජන්බුද්වීපේ කියලා කියන්නේ මේ පෘථුවියට. එහෙනම් අප්‍රිකාවත් ජන්බුද්වීපේ තමයි තියෙන්නේ, ඇමරිකාවත් ජන්බුද්වීපේ තමයි තියෙන්නේ. මම ඔබට පෙන්වන්නම් තථාගතයන් වහන්සේ නමක් ඇයි ජන්බුද්වීපේ උපදින්නේ සහ වෙනත් ලෝකෙක උපදින්න හේතු නැත්තේ ඇයි කියලා. ඊට කලින් මම ඔබ කියන්න, තථාගතයන් වහන්සේ නමක් මේ ලෝකෙ පහළ වෙන්නේ ඇයි? තථාගතයන් වහන්සේ නමක් මේ ලෝකෙ පහළ වෙන්නේ ඇයි? ඔන්න ඔය ප්‍රශ්නෙට උත්තරයක් ගන්න. පින්වතුනි, තථාගතයන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වෙන්නේ පරම දුර්ලභ වූ නිවන් මඟ දේශනා කරන්න. වෙන කෙනෙකුට පහළ වෙනවා නෙමෙයි, පරම දුර්ලභ වූ නිවන් මඟ දේශනා කරන්න. එහෙනම් නිවන් දකින්න පුළුවන් පිරිසකට ඕනේ මේ සද්ධර්මයේ කතා කරන්න. ඔය කාම ඔය 31 ලෝක ධාතුව ගත්තට පස්සේ පින්වතනි සුගති ලෝක 27ක් තියෙනවා, දුගති ලෝක 4ක් තියෙනවා. සතර අපාය කියලා කියන්නේ දුගති ලෝක. එහෙනම් ඔය දුගති ලෝක 4 ඉන්න කිසිම සත්වයෙකුට නිවන් දකින්න බෑ. දුගති ලෝකවල ඉන්න සත්වය පින්වතනි පුදුමාකාර ලෙස දුක් විඳිනවා. ඔබට ඕම හුරු පුරුදු තැනක් මම පෙන්වන්නම් මෙතන ඉන්න අයගෙන් වැඩි හරියක් කොහෙද යන්නේ කියලා. මේකෙන් පස්සේ මම මේ සියල්ල හේතු සහිතව ඔප්පු කරලා පෙන්වනවා ඔබට. ඒකයි මම කිව්වේ ඔබ බොහොම බරපතල රාජකාරියකට ආවේ. මම මෙතනට ආවේ මට වැඩ නැති නිසා නෙමෙයි. ඔබ කෙරෙහි අනුකම්පාවෙන් ඔබට මේක මතක් කරලා දෙන්න. ඔබ යන්නේ ඉන්නේ කොහෙටද? ඔබට ලැබිලා තියෙන චාන්ස් එක මොකද්ද? මෙන්න මේකෙන් ප්‍රයෝජනයක් ගන්න කියලා මතක් කරගන්න. සතර අපායක සත්වයන්ට පිඟුදින නිවන් දකින්න බෑ. ඒකට හේතුව අන්ත මහා දුක්ඛන්දරාවක් විඳමින් ඉන්න જાතියක් සතර අපා සත්වයෝ කියලා කියන්නේ. එහෙනම් සතර අපාය හැරුණාට පස්සේ තව ලෝක 27ක් තියෙනවා මේ 31 ලෝක ධාතුයි. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙන්නේ මේ අහිංසක මිනිසුන්ට මේ සද්ධර්මයේ දේශනා කරන්න නම් පින්වතුනි ওই 31 ලෝක ධාතුයේ උඩම කෙරවලේද පහළ වෙන්න ඕනේ, යටම කෙරවලේද පහළ වෙන්න ඕනේ? බැරි වෙලා හරි තථාගතයන් වහන්සේ චාතුම් මහා රාජික දිව්‍ය ලෝකෙ පහළ වුණා නම් එහෙම මෙතන ඉන්න කාටද පුළුවන් ගිහිල්ලා බලන ටිකක් අහගෙන ඉන්න. අන්න තථාගතයන් වහන්සේ චාතුම් මහා රාජිකේ ධර්මයේ දේශනා කරනවා, කාටද පුළුවන් දැන් ගිහිල්ලා බණ ටික අහන්න. හැබැයි පින්වතුනි මෙහි බණ ධර්ම දේශනාවක් කරද්දී චාතුම් මහා රාජික දෙවියන්ට පුළුවන් ඇවිදලා සද්ධර්මයේ ශ්‍රවණය කරන්න. එහෙනම් දැන් හේතු සහිතව ඔබට පේන්න තියෙනවා යම් කරුණක්, තථාගතයන් වහන්සේ නමක් මේ සතර සැරිසරාගෙන එන්නේ පින්වතුනි මේ ලෝක සත්‍යයව මේ මහා භයානක සසරෙන් නිදහස් කරන්න. අන්නේ භයානක සසරෙන් නිදහස් කරන්න කරපු අදිස්ත්‍රාණය නිසා උන්වහන්සේට කවර කවදාක්වත් හේතු සාසනා සැකසෙන්නේ නැහැ පින්වතුනි. දිව්‍ය ලෝකෙක උපදින්න අවසානත් බැවි. මොකද නිවන් සාක්ෂාත් කරන්න පුළුවන් පල්ලෙහාම අඩියේ ඉන්න සුගතිගාමී සත්‍යය තමයි මිනිස්සයා කියන කෙනා. ජන්බුද්වීප වැසි මිනිස්සයෝ. උන්වහන්සේ උතුරු කුරු දිවයිනේ පහළ වෙන්නෙත් නැහැ. පූර්ව විදේහේ පහළ වෙන්නෙත් නැහැ. අපරගෝ යානේ පහළ වෙන්නෙත් නැහැ. මොකද ඒ අය පිංගතුනි ඉරිදීෙන් වැඩිමයි මිනිස් ලෝකේ ඉන්න අයට වඩා. හැබැයි මේ ජන්බුද්වීප වැසියෝ ප්‍රඥාවෙන් අග්‍රයි. ඔබ එකෙන් ප්‍රයෝජනයක් ගන්න තියෙන එකයි ප්‍රශ්නේ. අපි ඔකින් එක කතා කරගෙන යන කොහොම හරි පිංගුදෙන. එහෙනම් ඔබට තේන්න තියෙනවා මේ 31 ලෝක ධාතුවේ සුගති ලෝක 27 න් පල්ලෙහාම තියෙන සුගතිය, ඉරිදි බලයේ අඩුම තියෙන සුගතිය තමයි මේ අපි ඉන්නේ. මේ ඉන්න ජන්බුද්දීපේ. එහෙනම් තථාගතයන් වහන්සේ නමක් ඒකාන්තයෙන්ම පින්වතුනි වෙන කිසිම ලෝකයක උප්පත්තිය ලබන්න හේතුවක් නැහැ. මොකද මේ ලෝකයේ උප්පත්තිය ලැබුවොත් විතරයි නිවන් දකින්න හේතු වාසනාව තියෙන සියලුම කෙනාට නිවන් දකින්න පුළුවන් වෙන්නේ. සතර අපාය උප්පත්තිය ලැබල වැඩක් නැහැ. උන්වහන්සේ හේතුව මොකද? සතර අපායේ සත්‍යෙන්න නිවන් දකින්න බෑ. එහෙනම් පින්වතුනි දැන් ඕකෙන් කරුණු දෙකක් පැහැදිලි වෙන්නේ නැද්ද? එකක් ඔබ මොනතරම් වාසනාවන්තද, අනිත් එක ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකේ පහළුණේ ඇයි කියලා. තථාගතයන් වහන්සේ නමක් මේ ලෝකේ පහළුණේ දිව්‍ය ලෝකෙට මඟ කියන්න නම් පින්වතුනි වහවම උන්වහන්සේට තිබුණානේ ගිහින් අර මේ පෙරේත ලෝකේ පහළ වෙන්නේ. පෙරේතින්ද පුළුවන් දිව්‍ය ලෝකේ යන්න පින් අනුමෝදන් වෙන. එහෙනම් හොඳ ආකාරවම තේරුම් ගන්න ඕන කරුණක් තමයි තථාගතයන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළුණේ නිවන් මඟ දේශනා කරන්න. මේ නිවන් මඟ පින්වතුනි වෙන කිසිම කෙනෙකුට මේ ලෝකේ දේශනා කරන්න බෑ. ජේසුස් වහන්සේ මේ ලෝකෙට ඇවිල්ලා යම් කිසි ධර්මතාවයක් ලෝකෙට දුන්නා. බොහොම ශ්‍රේෂ්ඨ ධර්මතාවයක් ලෝකෙට දුන්නා. ප්‍රොෆට් මොහොමඩ් මේ ලෝකෙට ඇවිදිලා ශ්‍රේෂ්ඨ ධර්මතාවයක් ලෝකෙට දුන්නා. ක්‍රිෂ්ණ ආදී වශයෙන් ඒ Hindu පිරිස ඇවිදිලා ලෝකෙට හොඳ ධර්මතාවයක් දුන්නා. නමුත් පින්වතුනි ඔය සියල්ල දිව්‍ය ලෝකෙන් බ්‍රහ්ම ලෝකෙන් කෙලවර වෙන ඒවා. ක්‍රිස්තියානි ආගම කියලා කියන්නේ පින්වතුනි මේ දිව්‍ය ලෝකෙට යන මඟ හදලා දෙන තැන. Hindu දර්ශනය කියලා කියන්නේ පින්වතුනි අරූපාවචර බ්‍රහ්ම ලෝකෙට යනකම් මඟ හදලා දෙන තැන. නමුත් අද Hindu භක්තිකයන්ටත් වැරදිලා Hindu භක්තිකයෝ දන්නේ නැහැ දැන් මොකද ඒගොල්ලන්ගේ ආගම කියලා. ඒගොල්ලෝ මොකද කරන්නේ? බෙලෙක් කැල්ලෙකුත් හොල්ල හොල්ල පූජා වට්ටියක් තියෙදී දෙයියන්ගේ හිඟා කනවා. ටඟ ටඟ ටඟ ටඟ ටඟ ටඟ ගගා ගගා පූජා වට්ටියක් තියෙදී දෙයියන්ගේ හිඟා කන ජාතියක් බවට පත් වෙලා Hindu ජාතියක්. නමුත් පින්වතුනි Hindu ආගම කියන එකත් නේව සංඥා නා සංඥායතනෙට යනකම් ධානය උපදවන්න පුළුවන් මහා බරපතල ආගමක්. නමුත් සතාගතයන් වහන්සේ නමක් ලෝකෙට පහළුණේ පින්වතුනි ඔය එකම ලෝකයකවත් රැඳෙන්න නෙමෙයි. උන්වහන්සේ ලෝකෙට පහළුණේ මේ ලෝක ධාතුයෙන් මිදිල යන වැඩපිළිවෙලක් කරන්න. එහෙනම් මේ ලෝක ධාතුයෙන් මිදිල යන වැඩපිළිවෙල කරගන්න කෙනෙක් විතරයි පින්වතුනි තථාගතයන් වහන්සේව ගුරුතනතුරේ තියාගන්න උරුමකම් ලබන්නේ. අද උප්පන්න දහතික බෞද්ධයන්ගෙන් පිරීලා තියෙන මේ ලංකාද්වීපේ ත්‍රිවිල් වල පිටිපස්ස නම් ගහලා තියෙනවා උජාරුවට ශ්‍රී ලංකාව බුදුන්ගේ දේශයයි කියලා. හැබැයි ඒකේ අදින්නේ කසිප්පු. එහෙනම් මේක තේරිලා නැහැ මොකද්ද මේ වෙන්නේ කියලා. උජාරුවට ගහනවා බුදු සසුන බැබලේවා කියලා. ඊට පස්සේ පුළුවන් තරම් තව හේගුරු අරන් තේට්ටම් කරනවා. එහෙනම් වැටහිලා නැහැ මේ කියන කරුණ. අංක 1 ඉඳලා පටන් ගන්න තියෙන්නේ. මෙතන ඉන්න බොහෝ පිරිසක් සමහරට මේ සද්ධර්මයේ ශ්‍රවණය කළ නැතුව ඇති. මේ අයටත් උපනිශ්‍රේ වෙන්න කරුණු කාරණා ගොඩාක් තියෙනවා කතා කරගෙන යන්න. මොකද පින්වතුනි පළමු කොට ඔබ බෞද්ධයෙක් වෙලා ඉන්න ඕනේ. බෞද්ධයෙක් නොවි මේ ගමනේ යන්න බෑ. මේ නිවන් මඟ සකස් කරගන්න බෑ බෞද්ධයෙක් නොවි. උපන්න සහතිකෙන් හම්බෙච්ච බෞද්ධකම වැඩක් නෑ පින්වතුනි. ඒක තුලින් මේ භව ගමන කෙලවර කරගන්න බෑ. එහෙනම් හරි බෞද්ධයෙක් වෙන්න ඕනේ. අන්න ඒවට කරුණු කාරණා මුලින් කතා කරගෙන යමු විනාඩි කිහිපයක්. මේ තථාගතයන් වහන්සේගේ ශාසනයේ පිංගුදිනේ බුදුන් වහන්සේලා තුන් නමක් නිරූපණය වෙනවා. එක උත්තමයෙකුට කියනවා සම්මා සම්බුද්ධ කියලා. තව උත්තමයෙකුට කියනවා පච්චේක බුද්ධ කියලා. තවත් උත්තමයෙකුට කියනවා අරහත් බුද්ධ කියලා. එහෙනම් මේ බුද්ධ කියන නම දරපු මේ උත්තමයන් වහන්සේලා තුන් නමම මේ භවයේ සහ මුලින්ම උදුරලා දාපු හේන්, මේ භවයේ සහ මුලින්ම මුලිනුපුටලා දාපු හේන්, නැවතත් ලියලන්නේ නැති භව ගමනක් සකස් කරගත් හේන් උන්වහන්සේලා බුද්ධ වෙනවා. එහෙනම් දැන් බෞද්ධ කියන නමේ තේරුම දැනගන්න ඕනේ අපි. බෞද්ධ කියලා කියන්නේ පින්වතුනි එහෙනම් මේ භවයේ උදුරන්න කැමැත්තක් ඇති වුණා නම් යම්කිසි පුද්ගලයෙකුට යම් දවසක ආන්ගේ පුද්ගලයා බෞද්ධ වෙනවා. ඒ හැරෙන්න පින්වතුනි බෞද්ධය කියලා જાතියක් මේ ලෝකේ නැහැ. බෞද්ධය කියන්නේ කවුද ඇහුවාම කියයි බුද්ධිමතා කියලා. බෞද්ධය කියන්නේ කවුද කියලා ඇහුවාම කියයි ශ්‍රේෂ්ඨය කියලා. එක එක જાතියන් කියාගෙන යයි. නමුත් පින්වතුනි බෞද්ධ කියන නමට තේරුමක් තියෙනවා. ඒ බෞද්ධ කියන නමේ තේරුම තමයි යම්කිසි පුද්ගලෙක් තථාගතයන් වහන්සේගේ සද්ධර්මයේ ශ්‍රවණය කළා යම් අවස්ථාවක අදිස්ථාන කළා නම් මම මේ භව ගමන සහ මුලින්ම නසාලනවා කියලා. ආන්ගේ උත්තමයා බෞද්ධත්වයේ උදා කරගත්ත කෙනෙක් වෙනවා. ඒ හැරෙන්න පින්වතුනි ඒ හැරෙන්න කිසිම කෙනෙක් බෞද්ධ වෙන්නේ නැහැ. අම්මා බෞද්ධයි කියලා තාත්තා බෞද්ධයි කියලා පුතා බෞද්ධ වෙන ක්‍රමවේදයක් මේ ලෝකෙ තිබිලා නැහැ මෙච්චර කල්. උප්පැන්න සාතික හැදුනට පස්සේ තමයි ඒ වාවේ. අපේ සීය හෙලයන්ගේ තිබුණ ක්‍රමවේදය ඕක නෙමෙයි. සීය හෙලයන්ගේ තිබිච්ච ක්‍රමවේදය තමයි පිංගුතුනි උප්පැන්න සාතිකෙන් බෞද්ධත්වයේ දෙන එක ඇරවිල්ල නෙමෙයි. දරුවා ඉපදුනාට පස්සේ යම් කිසි වයසක් ගියාට පස්සේ පන්සලේ ඉන ලොකු හාමුදුරුවලව ගුරුහරුකම් දීලා පන්සලේ ඉන ලොකු හාමුදුරුවන්ගෙන් සද්ධර්මයේ මනාකොට ඉගෙනගෙන මේ භවගමන කෙලවර කරගන්න කැමති දරුවෙක්ව ලෝකෙට දානවා. අන්න එහෙමයි බෞද්ධත්වය කියන එක හම්බුනේ. අද සමහරු කියනවා බෞද්ධයි කියලා කියන්නේ තිසරණ සරණ ගිය කෙනාට කියලා. ඒක නම් හරි. තිසරණ සරණ ගිය කෙනා තමයි බෞද්ධ. හැබැයි දැන් තිසරණ සරණ ගියේ කොහොමද කියන එකයි බලන්න ඕනේ. ඔබ තිසරණ සරණ ගියේ කොහොමද? වචන ටිකක් කියලා. ක්‍රිස්තියානි කවුරු හරි ඉන්නවා ඒ කෙනාට බුද්ධාගමේ වෙන්න ඕනේ. බුද්ධාගමේ වෙන්න මොකද කරන්නේ? ඔබ අරගෙන යනවා කාගෙන හරි ගාවට. ගිහිල්ලා කියනවා අනේ මේ මේ මෙයාට මේ බුද්ධාගමේ වෙන්න ඕනේ. ඊට පස්සේ තියෙන අනිත් පුද්ගලයා ස්වාමින් වහන්සේ නමක් හෝ ගිහි කවුරු හරි මේ මිනිහයාට කියනවා අර බුදුහාමුදුරන්ගේ පිළිවෙදි හැට වැඳගෙන මං කියනවකට කියන්නකො බුද්ධං සරණං ගච්ඡාමි කියන්න. ගොළු නැති ඕනෙහෙකුට ওই වදනේ කියන්න බැරිය. ධම්මං සරණං ගච්ඡාමි කියන්න. සංඝං සරණං ගච්ඡාමි කියන්න. බොහෝම හොඳයි. දැන් අද පටන් ඔබ තිසරණ සරණ ගිය බෞද්ධේ. ඌ ඊළඟ දාසේ මිනි මරනවා, ස්ත්‍රී දූෂණය කරනවා. මොන නාමයෙන් පෙනී හිටගෙනද? බෞද්ධ නාමයෙන් පෙනී හිටගෙන. පිංගුතුනි වැරදි ක්‍රමයක් අනුගමනය කළේ බෞද්ධ වෙන්න. සරණේ කියන එක වචන වලින් ගිහිල්ලා වැඩක් නැහැ. වචන නම් කියන්න බැරි. ඇති ඔබට කියන්න බැරි මම බුදු වෙලා ඉන්නේ කියලා. මං අරිහත්ත්වයට පත් වෙලා ඉන්නේ කියලා කියන්න බැරි. ඒවා වචනනේ ඔක්කොම. නමුත් ඒක නෙමෙයි පිංගුතුනි වෙන්න ඕනේ. තමන් තිසරණේ සරණ ගියා නම් තමන් තුලේ තිසරණේ පිහිටලා තියෙන්න එපා. නිකන් තිසරණ සරණ යන්න බෑනේ කාටවත් වචන මාත්‍ර වලින්. මම මේ සද්ධර්ම දේශනාව පටන් ගත්ත වෙලාවේ ඔබ තිසරණේ පිහිටෙව්වේ නැහැ. ඒ පිහිටුනේ නැති හේතුව තමයි පිංගුදලි ඔබ යථා භූතව මේක අවබෝධ කරගෙනයි තිසරණේ පිහිටන්න ඕනේ. ඒක මම පිහිටලා හරියන්නේ නැහැ ඔබට. මම ඒකෙන් කියන්නේ මේ අපි මේ ක්‍රම ගතානුගත ක්‍රමවේදයක් තියෙනවා ඒක වැරදි කියන එහෙම නෙමෙයි. වැරදියට එහෙම ඔලුවට ගන්න යන්න එපා කිසි දෙයක්. නමුත් මේ සද්ධර්ම දේශනාව පටන් ගත්ත වෙලාවේදී මම ඔබව තිසරණේ පිහිටෙව්වේ නැහැ. මම මෙතන කාටවත් කිව්වේ නැහැ බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ කියලා. ඒකට හේතුව තමයි පිංගුදලි මට ඔබගේ කටින් බුද්ධං සරණං ගච්ඡාමි කියවල වැඩක් නැහැ. කියෝල වැඩක් නැහැ පිංගුතුනි. සද්ධර්මයේ අවබෝධ වෙනකොට ඔබගේ කටින් එක පිට වෙලා එයි. ඔබගේ හදවතට දැනිලා එයි බුද්ධං සරණං ගච්ඡාමි කියලා. එහෙම තමයි බුදුන්ගේ සරණ ගියේ ඒ කාලේ හිටපු අය. බුදුහාමුදුරුවෝ ලෝකෙ පහළ වුණ බෞද්ධයෝ කී දෙනෙක් ඉන්නද? එක්කෙනෙක්වත් නැහැ. එහෙනම් ඔක්කොම පස්සේ නේද තිසරණ සරණ ගියේ? එහෙනම් ඒ තිසරණ සරණ යන්න උන්වහන්සේ මොනවද කරන්නේ නැත්තේ? උන්වහන්සේ පිළිවෙතින් මේ යථාභූත වූ සද්ධර්මයේ දේශනා කළා. ආලෝක යක්ෂය. ආලෝක යක්ෂයව කොහොමද දමනය කළේ බුදුහාම? ආලෝක යක්ෂය කියන්නේ බොහොම කේන්ද්‍රීයාගත හිටපු යකේ. ඒ යක්ෂයාගේ විමානේ වැඩ ඉන්නකොට බුදුහාඳුරු තරහෙන් පුපුර පුපුර ඇවිල්ලා කෙලින්ම කෙටේරි ඇදලා දමල ගහන්නේ නැති. අඩ යටියෙන් දමල ගහන්නේ නැති. තෝමරයෙන් දමල ගහන්නේ නැති. එකකින්වත් පෙළන්න බැරි වුණා සාස්ත්‍රුන් වහන්සේ. දැන් මේ බුද්ධං සරණං ගච්ඡාමිද කියන්නේ ඔය? තාම නෑ ඇවිල්ලා. එහෙනම් බුදුහාමුදුරුවෝ එතෙන්දි කිව්වේ නෑ ඕ පොඩ්ඩයිට ගහන්න ඉතල බුද්ධං සරණං ගච්ඡාමි කියහම. එහෙම ක්‍රමවේදයක් නෙමෙයි පින්වතුනේ තියෙන්නේ. ඊට පස්සේ කියනවා මහණ ඵලයන් එළියට හොඳයි මම යන්න. දැන් වරෙන් ඇතුළට. දැන් ඵලයන් ආයි වරේ. දැන් ඵලයන් ආයි වරේ. දැන් ඇවිද්දල මරන්න ගියා. තාම බුදුන් සරණ යන්න ලෑස්ති නැහැ. මේ කියන දේදී ඔබ හොඳට බලන්න කොතනද බුදුන් සරණ ගියේ කියලා. ආලෝක යක්ෂයා දැනගත්ත පිංගුදිනේ මේ එසේ මෙසේ මහණෙක් නෙමෙයි කියලා. මේ කෙනාව ලේසියෙන් මෙල්ල කරන්න පුළුවන් කෙනෙක් නෙමෙයි කියලා. ඔය ආලෝක යක්ෂයාට තමන්ගේ යක්ෂ පරම්පරාවෙන් ලැබිලා තියෙනවා ගාථා පන්තියක්. ප්‍රශ්න ටිකක් සහ උත්තර ටිකක්. කමුසන්ද බුදුහාමුදුරන්ගේ කාලේ ඉඳලම ඔය යක්ෂ පරම්පරාව පැවතගෙන එන්නේ. කමුසන්ද බුදුහාමුදුරන්ගේ කාලේ ඉඳලම ඕම සිද්ධි වෙලා තියෙනවා. ඉතින් පරපුරෙන් පරපුරට එනවා ප්‍රශ්න ටිකක් සහ උත්තර ටිකක්. ආලෝක යක්ෂයාට තමන්ගේ මුතුන් මිත්තෝ කියලා තියෙනවා. උඹට මෙල්ල කරන්න බැරි ශ්‍රමණයෙක් ආවොත් මේ ප්‍රශ්න ටික අහපන්. මේ ප්‍රශ්න ටිකට උත්තර දුන්නොත් මෙන්න මේ උත්තර ටික හම්බුනොත් හැපෙන්න නම් යන්න එපා. ඔය ඉන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් දණින් වැටිලා උන්වහන්සේත් එක්ක ඉඳපන්. මොකද මට්ටු වෙච්චා ඉන්නව කවුදන්ද බුදුහාඳුරගේ කාලේ? අන්තිමට ආලෝකයක් සෑ කියනවා. මහන මං මේ ප්‍රශ්න ටිකක් අහනවා දැන්. උඹ මේ වට හරියට උත්තර දුන්නේ නැත්නම් මං උඹ කකුල් කෙටියෙන් අලලා ගන්තරේ ගහලා මරන්නේ. මෝ පරසක්වල ගහනවා මම. උඹගේ සිහිය විකල් කරනවා. ඒ වෙලාවේ මගේ සාස්තරුන් වහන්සේ කියනවා යක්ෂය තථාගතයන් වහන්සේ නමගේ සිහිය විකල් කරන්න පුළුවන්, උන්වහන්සේව ඝාතනය කරන්න පුළුවන්, දෙවියන් බමුන් මරුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණින් සහිත ලෝකයේ කිසිවෙක් සමත් වෙන්නේ නැහැ. හැබැයි උඹට ප්‍රශ්නයක් තියෙනවා නම් අහපන්, මම ඒකට උත්තරයක් දෙන්න. ඔන්න ඇහුවා ප්‍රශ්න. කින් සූද විත්තම් පුරිසස්ස තෙට්ටම් කින්නෝ සුචින්නෝ සුකමාවහාති ආදිවාසේ ගාථා ටික අහගෙන ගියා. සාස්ත්‍රුන් වහන්සේ මනාකොටේ සියලුම ගාථාවන්ට උත්තර දුන්නු. ඒ උත්තර දෙනකොට පිංවතුනි ආලෝක යක්ෂය අහන ප්‍රශ්න වලට මනාකොට උත්තර හම් වෙනවා. තථාගතයන් වහන්සේ සද්ධර්මයේ දේශනා කරන. ඔන්න ඒ සද්ධර්මයේ දේශනා කරගෙන කරගෙන කරගෙන යනකොට පිංවතුනි ආලෝක යක්ෂයට යමක් තේරුණා. මෙතර කල් ලෝකේ සාරයි සාරයි සාරයි කියාගෙන, මම හරි සාරයි, මගේ දේ හරි සාරයි කියාගෙන කටයුතු කරගෙන ගිය ආලෝක යක්ෂයාට යමක් තේරුණා. මේ ලෝකේ ගතියුතු හරයක් නැහැ, මේක මහා සාර ලෝකයක් කියලා. ඕම් ඒ තැනට තමන්ගේ හිඳ වැටිච්ච ගමන් ආලෝක යක්ෂයාගේ මුවින් පිට වෙන්න පටන් ගත්ත. අනේ ස්වාමීන් යටිකුරු කරපු දෙයක් උඩුකුරු කළා වගේ, වැහිලා දිවිච්ච දෙයක් ඇරිලා දිපෙන්නවා වගේ. අන්ධකාරයේ තියෙන කෙනෙකුට පහන් ආලෝකයක් දැල්වලා ඇස්සැත්තෝ දකිත්වා කිව්වා වගේ ස්වාමීන් මට යථාභූතයේ තේරුණා, මට යථාර්ථවත් සද්ධර්මයේ තේරුණා. අද පටන් මම තිසරණ සරණ ගිය උපාසකයෙක් ලෙස ධර්මසේක්වා ආන්න තිසරණේ සරණ වුණා. අන්න ඒ වෙලාවේ මුන් පිට වෙන්න පටන් ගත්ත. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා. එහෙනම් පින්වතනි ඔන්න ඕක තමයි නිවැරදි සරණාගමනේ කියන්නේ. සද්ධර්ම ශ්‍රවණය තුලින් තමන්ට වෙන අවබෝධය තුල තමයි බුදුන්ගේ සරණ යන්නේ. කටවාචාල්ල කමට කටින් විතරක් කිව්වන බුදු සරණ යන්නේ බෑ කාටවත්. යථාභූතව දකින්න තථාගතයන් වහන්සේ නමගේ ශාසනය හික්මෙන්න නම් පින්වතුනි හරි දේ හරියට කරන්න ආත්ම වංචා කරගන්න නැතුව කවුරු ඔබට ඇත්තටම ඕනනම් මේ තථාගත ශාසනයක හික්මිලා තථාගතයන් වහන්සේගේ ශාසනයේ නිවන් දකින්න කිසිම කෙනෙක් ආත්ම වංචාවට අහු වෙන්න එපා. ඔහෙ කරන්නම් වාලේ කිසි දෙයක් කරන්න එපා. හරියට දේවල් බලලා හරියට කෙරෙන්න ඕන විදියට කරන්න. එහෙනම් පින්වතුනි අද මේ සද්ධර්ම දේශනාව අවසන් වෙනකොට ඔබගේ මුවින් පිට වෙලා යයි, මුමුණමින් පිට වෙලා යයි බුද්ධං සරණං ගච්ඡාමි කියලා. මොකද තාම ඔබට බුදු පිළිසරණ ලබන්න අවස්ථාවක් උදා වෙලා නැති බවයි පේන්නේ. තාම කියන්න බෑ නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං කියලා. ඒක වෙන්න නම් පින්වතුනි තථාගතයන් වහන්සේගේ සරණ යන්නේ ඇයි කියන එක ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. ඇයි තථාගතයන් වහන්සේ නමගේ සරණ යන්නේ? මොකටද? මොකද්ද ඔය සරණ යනවා කියන්නේ? ඒවත් දැනගෙන ඉන්න එපා. සරණ යනවා කියන්නේ මොකද්ද? පින්වතනි සරණවා කියන්නේ මොකක්ද? සර කියලා කියන්නේ පින්වතනි සැරිසැරීමට. සරණ කියලා කියන්නේ පින්වතනි සැරිසැරීම නසනවට. අවිද්‍යා තෘෂ්ණා මූලික කරගෙන යම් සැරිසැරීමක් තියෙනවා නම් ඒ සැරිසැරීම නසන්න යන ක්‍රමවේදයක්ට සරණ යනවා කියලා කියන්නේ. අවිද්‍යා තෘෂ්ණා දෙකෙන් හැදිලා යන මේ භව ගමනෙහිවත් මේ සැරිසැරීම නැසීම උදෙසා යම්කිසි ක්‍රමවේදයක් යම්කිසි යාමක් තියෙනවා නම් අන්න එකට කිව්වා සරණ යනවා කියලා. එහෙනම් දැන් මට කියන්න ඝන දෙවියන්ගේ සරණ යන්න පුළුවන්ද ඔබට කියලා? ඝන දෙවියන්ගේ සරණ යන්න පුළුවන්ද ඔබට? ඝන දෙවියන්ගේ පිහිටක් ගන්න පුළුවන්ද ඔබට? කතා කරන්න. ඝන දෙවියන්ගේ පිහිටක් ගන්න පුළුවන්ද ඔබට? පුළුවන්. කවුද බෑ කියන්නේ? ඝන දෙවියන්ගේ සරණ යන්න පුළුවන්. ඝන දෙවියෝ සරණවන්නේ. ගණ දෙවියොත් බවෙන් බවයට සරණව නම් කොහොමද සරණ අසන්න ගණ දෙවියන්ගේ සරණ යන්නේ? ඕන් තේරුම් ගන්න. ජේසුස් වහන්සේගෙන් පිහිටක් ගන්න පුළුවන්ද අපිට? දැන් වැරදි දෙයක් හිතන්න එපා. ක්‍රිස්තියානි ආගම පතුරවනවා කියන එහෙම මෝඩ අදහස් වලින් එහෙම ඉන්න එපා. හොඳට තේරුම් ගන්න මොකද්ද කියන්නේ කියලා. ජේසුස් වහන්සේගෙන් පිහිටක් ගන්න බැරිද කාට හරි? ඔන්න ඔය අගේට ඔය කොළඹ මිනිස්සු ගන්නේ බෞද්ධ කොළඹ තියෙන විවිධාකාර පල්ලි බොහොම මේ බලගතුයි කියලා හිතේ. ඔය වන ගිල බාරහාර වෙන්නේ මේ පිහිටක් තියෙන ඉඳලා එහෙම කරනවා ඇත්ත. එහෙනම් පිහිටක් ගන්න පුළුවන්. ජේසුස් වහන්සේගෙන් සරණක් ගත්තා කියලා කාටවත්. දැන් සරණය කියන වචනේ තේරුම දැනගන්න. එහෙනම් යම් කිසි සැරිසැරීමක් නැසනවා නම් පිංගුතුනි ඒක තමයි සරණය කියලා කියන්නේ. එහෙනම් සරණ කියලා කියුවා නම් පිංගුතුනි සරණ යාමක් සිද්ධ වෙන්න පුළුවන් තථාගතයන් වහන්සේගේ විතරයි. වෙන අන්නේ කාගේවත් සරණ යන්න බෑ. ඒකට හේතුව අන්නේ කිසිවෙක් මේ සර නැසල නැහැ. ඒ අය තාම සරණව. එහෙනම් පිහිට කියන්නේ එකක් සරණ කියන්නේ එකක්. ඔබ ඕන කෙනෙක්ගේ පිහිට පතන්නේ ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. තථාගතයන් වහන්සේ කොතනකවත් කියලා නැහැ දෙවියන්ගේ පිහිට පතන්න එපා කියලා. ඒව වැරදි මත කවුරු හරි කියනවනේ. හැබැයි දෙවියන්ගේ සරණේ යන්න ගියොත් මොකද වෙන්නේ? ඒක තේරුමක් නැති වැඩක්. ඉංජිනේරුවෙක්ගෙන් බේත් ගන්නවා වගේ වැඩක්. දරුණු අසනීපයක් හැදුනම ඉංජිනේරුවෙක් ගාවට ගිහිල්ලා කියනවා මට අසනීපයි බේත් ටිකක් දියන් කියලා. කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එහෙනම් පිංගුතුනි ඔන්න සරණේ යනවා. යම් අවස්ථාවක තේරෙනවා පිංගුතුනි මම මේවට අදාළ කරුණු කාරණා තව කියනවා ගොඩක්. මොකද අද මෙතනට ආවේ මේ අනිච්ච දුක්ඛ අනාත්ත හොඳට තේරුම් අරගෙන මේ භව ගමන හෙළවර කරගන්න පළවෙනි අඩියෙහිවත් සෝතාපන්න ඵලයේ හිත පිහිටෝ ගන්න. ඉතින් ඊට කලින් කියන්න එපා දැන් ඔළුවේ තියෙන්නේ මහා අසූචිනේ. ගොඩක් පිරිස්සොල මාර්ගඵල නැහැ. ලංකාවේ අන්තිමට පහළ වෙච්ච මහරහතන් වහන්සේ තමයි මලියදේව මහරහතන් වහන්සේ. ඊට පස්සේ මහරහතන් වහන්සේලා නැහැ. ඔන්න ඔයගේ මත මතාන්තරනේ දරන් ඉන්නේ. ඔය ගිනිගෙඩි ඔය ගිනිගෙඩි විශ්වාස කරන්න එපා පිංගතුනි. මහරහතන් වහන්සේලා අදටත් වැඩේ ඉන්නවා. කාණරි ඔන්න මහරහතන් වහන්සේලාගේ මේ බොහොම මෑත කාලවල වල පිරිනිවන් පාපු මහරහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා පෙන්නන්නම් මම ඔබට. කවුද කියන්නේ මහරහතන් වහන්සේලා නැහැ කියලා? උඩින් යන්නේ නැතුව ඇති. මහරහතන් වහන්සේලා කියලා කියන්නේ මැජික් කාර්යෝ නෙමෙයිනේ. මිනිස්සු බලාගෙන බලාපොරොත්තු වෙන්නේ මහරහතන් වහන්සේලාගේ මැජික් පෙන්නයි කියලා. අර හන්දියට එන අහිගුන්ටකයා වඳුරෙක් දිහාගෙන ආරිලා හාමි දැන් නටහන් ආ උඩ පැනපන් උඩ පැනලා පෝට් අල්ලපන් දැන් උඩින් පැනපන් එහාට පැනපන් මෙහාට පැනපන් ඕව රහතන් වහන්සේලාගෙන් බලාපොරොත්තු වෙන්න බෑ කාටවත්. රහතන් වහන්සේලා ලෝකෙට පහළ වෙන අනිත් අයට මැජික් පෙන්න පෙන්න ඉන්න නෙමෙයි. උන්වහන්සේලා ලෝකෙට පහළ වෙලා යථාභූත සද්ධර්මයේ දේශනා කළේ විලා උන්වහන්සේලා පිරිනිවන් පානවා. ඒකයි ලෝක යථාර්ථය. එහෙනම් කවදාකවත් විශ්වාස කරන්න එපා පිංගුතුනි. මේ ජන්මුද්වීපේ රහතන් වහන්සේලාගෙන් හිස් කියලා මාර්ගඵල ලාභියෝ ලක්ෂ ගාණක් ඉන්නවද මේ වෙනකොට? සෝතාපන්න සකදාගාමි අනාගාමි අරිහත් කියන මාර්ගඵල ලාභී උත්තමයෝ ඕනි තරම් ඉන්නවා. අරිහත් මාර්ගයේ ලැබපු උත්තමයෝ බොහොම සුළු ප්‍රමාණයක් ඇති. හැබැයි සෝතාපන්න වෙන ලක්ෂ ගාණක් ඉන්නවා. මේ සද්ධර්ම දේශනා තුළ ඔබට සෝතාපන්න වෙන්න බැරි නම් නිකම්ම කාලේ නාස්ති කරන්නේ නැහැ මේ විදිහට. මනාකොට සද්ධර්මයේ ශ්‍රවණය කළොත් ඒකාන්තයෙන්ම සෝතාපන්න ඵලයටපත් වෙන්න පුළුවන්. ඔය තුච්ච පුතග්ජන ස්වභාවයෙන් මිදිලා පුතග්ජනයා කියලා කියන්නේ පිංගුතුනි මෙලෝ වැඩකට ඇති දේවල් ජනිත කරන කෙනෙක් නෙමෙයි. පොතු ජනිකෝ කියලා කියන්නේ අර ගහට වැඩක් නැති පොත්ත ජනනය කර කර ඉන්න වගේ වැඩක්. කිසිම වැඩකට නැති හරයක් නැති දේවල් කර කර ඉන්න පිරිසට කියනවා පොතු ජනිකෝ කියලා. පුතග්ජනේ අසුතවා පුතග්ජනෝ කියලා ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කළා. එන යථා භූත වූ සද්ධර්මයක් ශ්‍රවණය කළ නැති සද්ධර්මිය අවබෝධ කරගන්න බැරි වෙච්ච පිරිසට කියනවා මොකද්ද? පෘථග්ජන කියන වචනේ. එහෙනම් අදෝ මේ සද්ධර්මයේ මනාකොට ශ්‍රවණය කළා නම් මේ සද්ධර්මිය අවබෝධ කළා නම් අද පටන් ඔබ පෘථග්ජනෙක් නෙමෙයි. ඔබ සුතවා ආර්ය ශාවකෝ කියන ශ්‍රවණය තුලින් ආර්ය ශ්‍රාවකත්වයට පත් වෙච්ච පිරිසක් වෙනවා. අන්න ඒක උත්සාහ කරන්න පින්වතුනි මේ වෙලාවේ. ඒක කොහොම හරි කරගන්න උත්සාහ කරා. ඒ උදෙසා තමයි අපි දහම් දේශන්නේ. මෙතන ඉන්න කවුරුත් හිතා ගන්න එපා අනේ මේ පොඩ්ඩක් ඉන්න මේ බණ ටිකක් අහලා ඉඳලා දිව්‍ය ලෝකෙ හැම යන්න ඕනේ කියන. බණ ටිකක් අහලා දිව්‍ය ලෝක යන බලාපොරොත්තුෙන් ඉන්නව නම් පිංගුදිනී බණ අහන එක තේරුමක් නැහැ. බණ කියලා කියන්නේ පිංගුදිනී බ කියන බිහිවීම නැසන හේයින් බණ කියලා කියනවා මේකට. නිකන් නෙමෙයි මේකට බණ කියන්නේ. යම් තැනක බිහිවීමක් තියෙනවා නම් අන්නේ බිහිවීම නැසන යම් වැඩපිළිවෙලක් කතා කරනවා නම් අන්නේ ඒකටයි බණ කියලා කියන්නේ. එහෙනම් දිව්‍ය ලෝකයේ බිහිවීම නැසන තැනට කතා කරන ඒවට තමයි බණ කියලා කියන්නේ. එහෙනම් බණ අහලා පුළුවන් ද දිව්‍ය ලෝකයන්? කවුරු හරි පැතුවොත් එහෙම බණ අහලා දිව්‍ය ලෝකයන් මොන මෝඩකමද ඒක? ඒව දාන්න ඔක්කොම පැත්තකට. නිවන් දකින්න උත්සාහ කරා. දැන් ඒකට කාලේ ඇවිල්ලායි තියෙන්නේ. ඒ සීහනාදේ පවත්වගෙන මේ යන්නේ. නිවන් දකින්න මහා උතුම ලෝකෙට පහළ වෙනවද? ජාත සෝතාපන්නිය ලෝකෙට පහළ වෙනවා. ඒ මහා උතුම නොබෝ කලකින් නිවන් දකින්න ශ්‍රී සම්බුද්ධ ශාසනය බබලන්න ගන්න යන්නේ එතකොට පිංගතන. ඒ බිහිවෙන උතුම් අරිහතුන් වහන්සේ නමක් බවට පත් වෙන්න ඔබ. ඒකයි කරන්න තියෙන්නේ. ඔබ වීරිය වඩන්නේ ඒක කරගන්න. ඒකයි මම කිව්ව විශේෂයෙන් මම අද තරුණ තරුණියන්ටයි මේ ධර්ම දේශනාව කතා කරන්න කියන. වීරිය තියෙන මේ බව ගමන නසන්න කොන්දපණ තියෙන. තරුණ තරුණිය විශේෂයෙන් මේ සද්ධර්ම දේශනාව හොද්දට අහන්න ඕනේ. මේ කාල වකවාණු මොනවද කියලා හරියාකාරව දැනගන්න ඕනේ. මගේ හැම එකක්ම පෙන්눔 කරලා දෙන්න. මේකෙන් කියන්නේ වැඩි හිටියන්න මේක කරන්න බෑ කියලා එහෙම නෙමෙයි. දුර්වල වෙච්ච ශරීරයක් තියනට අමාරු දෙයක් තියෙනවා. අමාරුයි මිසක් බෑ කිව්වා නෙමෙයි. එහෙනම් කවුරුත් දුර්මුක වෙන්න අවශ්‍යතාවයක් නැහැ. හැම කෙනෙක්ම උත්සාහන වීරියෙන් මේ කටයුත්ත කරගන්නයි තියෙන්නේ. එහෙනම් දැන් ඔබ දන්නවා පින්වතුනි බෞද්ධයා කියන්නේ කවුද කියන එක. සරණේ සමාදන් වෙනවා කියන්නේ මොකද්ද කියන එක. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං කියන වාක්‍ය තමන්ගේ කටින් පිට වෙන්න ඕනේ තැනක් එනවා ජීවිතේ. එතකන් ඕක ලක්ෂ වාරයක් ජීවම් කළත් ඕකෙන් බල හම් වෙන්නේ නැහැ. ඉතින් හම් වෙලා තියෙන්නේ බෑ මේ වෙනෝ. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං ඒ තේන සත්‍ය වච්චේන හෝතු තේ ජය මංගල දැන් උදා වුණාද ජය මංගල්ලේ. මොකද්ද ඔය උදා වෙන ජය මංගල්ලේ කියන්නේ? පංච මාරයන් පරාදේ කරන කෙනා තමයි ජය ගන්නේ, අනිත් අය ජය ගන්නවා නෙමෙයි. අනික් හැමතැනකම අවමංගල්‍යයක් තියෙන නිවන විතරයි මංගල. කසාද බඳිනවා කියන එකට මංගල උත්සවය කියලා දාන එක මම මෝඩකම. ඒකේ කොහෙද මංගල? ලක්ෂ 50ක් විතර ලෝකෙට ණය වෙලා මහා උජාරුවට ලෝකෙට මුදුන්කම පෙන්වන්න අපිටත් තියෙනවා බෝල ඇවිල්ලා බලපියව කියලා පෙන්වන්න. මහා උජාරුවට ගන්න වැඩ පිළිවෙලන්නේ ඕකේ කොහෙද මංගල? නිත්‍ය මංගල පරම සුන්දර එක තැනක් තියෙනවා. ඒක තමයි පින්වදෙනි උත්තරීතර නිවන. එනං හෝතු තේජය මංගලං කියලා කියන්නේ ඔන්න ඔය ජය මංගල්‍ය උදා කරගන්න නම් ඔය සත්‍ය අනුභවයේ තියෙන්න ඕනේ. ඒ සත්‍ය අනුභවයෙන් ඔය ටික වෙන්නේ. ඉතින් දැන් මුලින් කියපු එක සත්‍යයක්ද එතකොට? නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං කියන තැනට ඇවිල්ලාද ඔබ ඉන්නේ? නැත්තම් වචන මාත්‍ර කියනවා විතරද? පිරිත් පොතේ තියෙන හින්දා කියනවාද? ඉතින් හරිම අනුකම්පා සහගතයි පිංගුදින මේ ලංකාවේ මේ බෞද්ධ ජනතාව මොනව කරනවද කියලා මට හිතා ගන්න බෑ. මේ සා මහ විශාල ධර්මස්කන්ධයක් මේ ලෝකේ තියෙද්දි සංඝ යතිවරයන් වහන්සේලා මේ සද්ධර්මයේ මනාකොට දන්නවා, උන්වහන්සේලාගෙන් සද්ධර්මයේ අහන්නේ නැහැ කවුරුත් ගිහිල්ලා. ඉතින් මුලින් මේ ටික පොඩ්ඩක් දැනගන්න. මම ඔබට මේ දොස් කියන්න ආව හැම නෙමෙයි. ඔබ පොඩ්ඩක් මේ කරුණු කාරණා ගැන මේට වඩා හිතන්න ඕනේ. තුන් සූත්‍රයේ නිවන් දකින්න පාවිච්චි කරන අය අත උස්සන්න කිව්වොත් එහෙම කී දෙනෙක් අත උස්සයිද මෙතන? තුන් සූත්‍රයේ පාවිච්චි කරන්නේ මොකටද පින්වතුන්? පිරිත් කළ පැම්බොන්න නේද? පිරිත් කළ නූල් බඳින්න නේද? ඔතනින් එහාට පාවිච්චි කරපු එක අවස්ථාවක් කියන්න මට. මේ මහා සාර ධර්මස්කන්ධයක් තියෙන්නේ. මහා මංගල සූත්‍රයේ මහා සාර ධර්මස්කන්ධයක් තියෙන්නේ. ඔබට අන්තර්ජාලයට විසෙන්න පුළුවන් නම් පැය 4ක දේශනාවක් තියෙනවා මහා මංගල සූත්‍රයේ විග්‍රහ කළා. තනිකර මහා මංගල සූත්‍රයෙන් කතා කරන්නේ පිරිසුදු නිවන් මඟ. උඩින් පල්ලෙන් බැලුවට නම් තේරෙන්නේ නැහැ. ආර්ය හැකින් බලන්න ඕනේ. සද්ධර්මයේ මනාකොට තේරුම් ගත්ත උත්තමයන්ට නම් පේ. අසේවනාච බාලානං කියන තැනින් පටන් අරගෙන අශෝකං විරජං කේමං කියලා අවසන් කරනවා. කොහේද අශෝක? නිවන. කොහේද විරජ? කෙරෙස් රජස් නැත්තේ කොහේද? නිවනේ. කේම කොහේද? කිසිම බිය බින්දුවක්වත් නැති තැන කොහේද? නිවන. එනම් පටන් ගත්තා එක තැනකින් අසේවනාච බාලාණන් කියලා ඉවර කළා නිවනේ. එන ඕක ඇතුලේ මේ පිරිසිදු නිවන් මඟ තියෙනවා. කෙනෙකුට නිවන් දකින්නවා නම් පිංගුතුනි ඒ ක්‍රමවේදී අනුගමනය කරගෙන ගිහිල්ලා. පැය 4ක විතර දේශනාවක් තියෙනවා. අන්තර්ජාල පහසුකම් තියෙනවා නම් හොයලා බලන්න. ඒ වගේ මේ අපේ මහතුරුවට CD එකක් දෙන්න ලෑස්ති කරගෙන ඇති. ඉතින් ඒ CD ගෙදර කියලා දාගෙන අහන්න. පැය 3 4 දේශනා 100 ගානක් තියෙනවා. ඔය කරපු 600 ගානක් දේශනාවලින් 100 ගානක් තමයි ඔය දාලා තියෙන්නේ. සියල්ල සද්ධර්මයේ දේශනා කළා තියෙන නිවන් දකින්න. එකම දෙයක්වත් නිවනින් තොරව දේශනා කළ නැහැ සාස්ත්‍රුන් වහන්සේ. කරණීයමිත සූත්‍රයේ මොකටද අද පාවිච්චි කරන්නේ? පිරිත් කළ පැම්බොල්. පිරිත් නූල් නෙමෙයි පිරිත් කඹ දැන් බඳින්. පුදුම අවිද්‍යාවක මේ මිනිස්සු ඉන්නේ, පුදුම මිත්‍යා දෘෂ්ටියක ඉන්නේ. හැබැයි පන්සලුත් එනවා බෝධි පූජාත් තියෙනවා ඒවලු මිත්‍යා දෘෂ්ටිකයෝ. අමනාපයෙන් එපා එහෙම කිව්වට සම්මාදිට්ඨිය කියන එක නිකන් හම් වෙන්නේ නැහැ කාටවත්. සද්ධර්ම අවබෝධය තුල පිංගුතුනි ඒක හම් වෙන්නේ. එහෙනම් සද්ධර්ම මේ සද්ධර්මයේ තේරුම් ගන්නකන් සම්මාදිට්ඨියට පත් වෙනකන් ඒ පුද්ගලයා මිත්‍යා දෘෂ්ටියේ ඉන්නේ. දසවස්තුක මිත්‍යා දෘෂ්ටියේ නොවෙන්න පුළුවන්. නමුත් යම් ප්‍රමාණයක මිත්‍යා දෘෂ්ටියක ඉන්නේ. ඉතින් දානමාන බුදු සත්කාර මොනවා කළත් මිත්‍යා දෘෂ්ටියක නම් ඔබ ඉන්නේ පිංගුදිනේ මැරිලා අපාගත වෙන්න හේතු නැද්ද ඔබට? මොන අපරාධයක්ද ඔය ජීවිතවලට කරගන්න හදන්නේ? මේ පිරිසිදු බුද්ධ ආගම හම් වෙලා තථාගතයන් වහන්සේගේ බෞද්ධ දර්ශනය හම් වෙලා නිවන් මඟ හම් වෙලා කරගන්න යන්නේ මොකද්ද? ඔක්කොම වචන පෙළක් විතරයි. කරිමිත සූත්‍රයේ උදේ ඉඳලා රෑ වෙනකන් කියනවා. බෝධිගාවට ගිහිලා ලක්ෂ වාරේ කියනවා. නමුත් මොනවද කියන්නේ කියලා දන්නේ නැහැ. කරිමිත සූත්‍රයේ තියෙන පිඟුදින පිරිසිදු නිවන් මඟ. ඔන්න තව පය හතරක දේශනාවක් තියෙනවා අහලා බලන්න. පිරිසිදු නිවන් මඟ. නිවන් දකින්න විදිහක් ගැන කියන්නේ. ඔබ දන්නවනේ කරණීය සූත්‍රයේ කියන්නේ හේතුව මොකද්ද කියලා? වික්ෂුන් වහන්සේලා පිරිසක් භාවනා කරනකොට දෙවියන්ගෙන් ඇතිවෙච්ච කරදරයක් හින්දානේ කිව්වේ. දෙවියන්ගෙන් ওই කරදරේ එනකොට බුදුහාමුදුරුව දෙවියන්ට විතරක් නෙමෙයි කිව්වේ. වික්ෂුන් වහන්සේලාට අවවාද කළා. අපි හිතන් ඉන්නේ දෙවියන් මේ වික්ෂුන් වහන්සේලාට කිව්වා කියලා ඕක කියන්න ඕක ගිහිල්ලා. එතකොට දෙවිවරු අයින් වෙයි කියලා. එහෙම නෙමෙයි වික්ෂුන් වහන්සේලාට අවවාද කළා තියෙන්නේ. ඒ වගේම දෙවිවරුන්ට කියලා තියෙන ඔය කුහකකම් කරන්න එපා. මේ මහා ශ්‍රේෂ්ඨ උත්තම පිරිසක් මේ වගේ මේ ප්‍රතිපදාවක් දරන මේ පිරිසට කුහකම් කරන්න කියලා අමාරු වෙටෙන්න එපා. දෙවියන්ටත් කියලා තියෙනවා ඒක. එහෙනම් මේ පිරිසුදු නිවන් මාර්ගය තියෙන්නේ. හැබැයි කිසි අවබෝධයක් නැහැ ඔහේ ඉන්නවා. ඒකයි පිංගුදුනි කියන්නේ මේ සාර වූ සද්ධර්මයේ ලේසින් අතරින් යන්න එපා. මේක හොඳට මෙනෙහි කර කර මෙනෙහි කර කර බලන්න මේ අන්තර්ගතේ මොකද්ද කියලා මේ සද්ධර්මයේ. තථාගතයන් වහන්සේ නමකගේ සද්ධර්මයක් මේ කතා කරන්නේ. ආවට ගියාට ගන්න යන්න එපා, එහෙයි කියලා ගන්න යන්න එපා. තේරෙන්නේ නැත්නම් 100,000 වාරයක් අහලා මේක තේරුම් ගන්න උත්සාහ කරන්න. ඔබ ප්‍රශ්නයක් ඇහුවා කියලා ඔබට බණීද කවුරු හරි? අපේ පන්සලේ ඉන්න මේ පන්සලේ ඉන්න නායක හාමුදුරුවෝ ඔබ ප්‍රශ්නයක් ඇහුවොත් බණීද? නෑ, උන්වහන්සේ බලන් ඉන්න ඔබ ප්‍රශ්න අහනකම්. ඔබයි ප්‍රශ්න අහන්නේ නැත්තේ. ඔබයි ධර්මය අවබෝධ කරන්න උත්සාහ කරන්නේ නැත්තේ. ඔය තත්ත්වෙන් මිදෙන්න ඉක්මනට. ඊට පස්සේ ඉතින් කියා ගන්නවා උපාසක උපාසිකා කියන. පින්වතනේ සුදු පාට රෙදි ටිකක් ඇඳගෙන හරහට සලුවක් දාගත්තාම උපාසක වෙනවද? දැන් තරහ වෙන්න එපා මාත් එක. මම මේ කියන ඒවාට හිතරි දෙන්නත් පුළුවන්. නමුත් මේ තුවාලේ උඩු දුවන්න කලින් තුවාලේ සුද්ධ කරන්න ඉඩ දෙන්න. දොස්තර මහත්තයා තුවාලේ සුද්ධ කරනකොට ටියා රිදෙන්න පුළුවන්. ඒකට දොස්තරට බයින්න දොස් කියන්න යන්න එපා. අතහැරලා දැම්මොත් එimhe කකුල කපන්න වෙන උඩු දුවල. අමුමහා නරකාදී උපදින්න වෙන්නේ අපරාධයක් ඔය කරගන්න යන්නේ. සුදු පාට රෙද්දා කරහරා දාගත්ත පමණින් උපාසක වෙන්නේ නැහැ පින්වතුනි. උපාසකයා කියන්නේ කවුද කියන එක ඔබ හරියාකාරව දැනගන්න. අද උපාසකයෝ ඉන්නේ මරණ දැන්වීම් වලනේ. කවුරු හරි වයසට ගිය කවුරු හරි කෙනෙක් මැරුණා නම් එහෙම ගහලා තිනව මොකද්ද? අප්පුහාමි උපාසක මහතා. හැබැයි තරුණියෙක් මැරුණොත් එහෙම? සමන් තරුණ මහතා. ඒකට උපාසක කියන්න බෑ. පෙට්ටියෙන් නැගිටලා ගහන්නේ. උපාසක කියන්න බෑ ඒකට. ඒක තරුණයිනේ. එහෙනම් දැන් මේ ලංකාවේ උපාසක කියන්නේ කාටද මේ? අවුරුදු 50ක් 60ක් වුණා නම් ආන් ඒක තමයි දැන් උපාසක. උපාසක කියලා නම් ගහගෙන ඔය පාරක් පාරක් ගාන ඉන්න මරණ දැනීම් වල මැරිච්චෙන් කොහෙද ගියේ කියලා බැලුවොත් එහෙම අසූචි වල අසූචි කනවා පෙරේතය වෙලා. මගේ ශාස්ත්‍රුන් වහන්සේගේ ශාසනයේ උපාසකේ කවර කවදාකවත් අපාගත වෙලා නැහැ මෙච්චර කාලයකට. විශාකාව කියලා කියන්නේ උපාසිකාවක්. අපාගත වුණා. ධම්මික උපාසකතුමා කියලා කියන්නේ උපාසකේ. අපාගත වුණා. හොඳට තේරුම් ගන්න මේ කරුණු. එහෙනම් මේ උපාසකකම කවුද දුන්නේ ඔය මිනිසුන්ට? බලෙන් අරගෙන ගහගෙන දියෙන්නේ. බලෙන් අරගෙන ගහගෙන මගේ ශාස්ත්‍රුන් වහන්සේට අප්‍රමාණ විනින්දා කරනවා. ඒක බලෙන් අරගන්න එපා. සක්ක දෙවියන්ටවත් හිමි නැති තනතුරක් ඒක. ගිහියෙකුට දෙන්න පුළුවන් උතුම්ම තනතුර උපාසක තනතුර කියලා ඒක සක්ක දෙවියන් තනතුරටත් වඩා එහා ගිය උතුම් තනතුරක් කියලා ශාස්ත්‍රුන් වහන්සේ ශ්‍රී මුකෙන් දේශනා කරලා තියෙනවා. එහෙනම් සක්ක දෙවියන්ටත් එහා ගිය තනතුරක් කොහෙන්ද ඔය අරගෙන ගහගෙන දින මරණ දැන්නේමද? ගහන්න දෙන්නේ මහතා මහතා මහතා. එතනින් යන උපාසක මහත්වෙම ගහන්න එපා. නියම උපාසක තනතුර ගත්ත අය ගහන්න උපාසක මහතා කියලා. උපාසක මහතා නෙමෙයි ගහන්න උපාසක තුමා. උපාසක තුමා. උපාසක තුමිය. ඔන්න ඔය වචන දෙක ගහගන්න. මොකද්ද පිංගුදින උපාසක කියන මේ තේරුම? උප කියලා කියන්නේ ආසන්නයට. ආසක කියලා කියන්නේ ඇසුරු කරනවට. එහෙනම් යමෙක් පෙරුවන් ආසන්නයෙන් ඇසුරු කරන්නේද ආන් ඒ කෙනා උපාසක වෙනවා. තෙරුවන්ගේ ගුණ ආසන්නයෙන් ඇසුරු කරනවනම් තෙරුවන්ගේ ගුණ විග්‍රහ කර කර ආසන්නයෙන් ඇසුරු කරගෙන යනවනම් ඒ ගුණ තමන් තුළ පිහිටව ගන්න උත්සාහ කරනවනම් ආන් ඒ උත්තමයාට කියනවා උපාසක කියලා. ඒ උත්තමාවිට කියනවා උපාසිකා කියලා. අනුත්තරම් පුඤ්ඤක්කෙත්තන් ලෝකස්ස කියන ගුණයට ඇතුළු වුණාද ඔබ? නැත්නම් ඔබ ගායනා කර කර ඉන්නවද? අංජලි කරණීය ගුණයට ඇතුළු වුණාද ඔබ? ඒ ගුණය තමන් තුළ පිහිටවගෙන දින්නේ. එහෙම නැත්නම් ඕක කිය කී වඳිනවද? සිංහදෙන සූවිසි ගුණ තියෙන තමන් තුළ පිහිටව ගන්න. එකින් එක විග්‍රහ කරගෙන තමන් තුළ පිහිටව ගන්න එක තියෙන්නේ. ඒවා දේශනා කරපු දහම් කණ්ඩ ඇති. පැය 3-4 දේශනා. ඒවා ශ්‍රවණය කරලා බලන්න. එතකොට තේරෙයි. නැත්තම් අපි ඕක උදේ හවා කියනවා විතරයි. ඕක කිව්ව පමණින් උපාසක වෙන්නේ නැහැ, උපාසිකා වෙන්නේ නැහැ. ඔය ගුණයන් තමන් තුළ පිහිටව ගන්න ඕනේ. ඔන්න ඔය ගුණ තමන් තුළ පිහිටව ගන්නකොට පිංගුදෙනි තමන්ට අර උපාසක උපාසිකා කියන තනතුරු දෙක හම්බ වෙනවා. සිල් රැද්දක් තිබ්බත් එකයි නැදත් එකයි එතකොට. එහෙනම් අන්න එතනට එන්න වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ඒ උත්තම චරිතර බවට පත් වෙන්න. ධම්මික උපාසකතුමා මැරිලා අපාගත වුණේ නැහැ. ධම්මික උපාසකතුමා මැරෙන වෙලාවේ වෙච්ච සිද්ධියක් මම ඔබට කියන්න. එතුම මැරෙන වෙලාවේ භික්ෂුන් වහන්සේලා ඇවිදිලා සද්ධර්මයේ දේශනා කළා. මේ පනාදින වෙලාවේ අන්තිම මොහොත. ටික වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කර කර ඉන්නකොට උඩ බලාගෙන පොඩ්ඩක් ඉන්න කියලා කියනවා. හාමුදුරුවෝ හිතුවා හාමුදුරුවන්ටයි මේ කියන්නේ කියලා සද්ධර්ම දේශනාව නවත්තලා උන්වහන්සේලා විහාරයට වැඩියා. දැන් ගෙදර ආයෙත් හරීම ප්‍රශ්නයක් මේක. අනේ අපේ තාත්තා සකදාගාමි වෙලානේ හිටියේ. ඒ වුණාට සිහි විකල් වුණානේ තාත්තා කවදාක්වත් පොඩ්ඩක් ඉන්න කියලා කියන්නේ නැහැනේ මේ සද්ධර්මයට. නමුත් අද කිව්වනේ කියලා අඬා වැළපෙනකොට ධම්මික උපාසකතුමා පිරිස කැඳවලා කියනවා මම පොඩ්ඩක් ඉන්න කියලා කිව්වේ මේ හාමුදුරුවන්ට නෙමෙයි. මම පොඩ්ඩක් ඉන්න කියලා කිව්වේ මේ දිව්‍ය ලෝක හයෙම්ම දිව්‍ය රත සරසගෙන ඇවිදින්න අනේ අපේ එකට එන්න කියලා මට කතා කරනවා. ඒ දිව්‍ය ගෝසාවෙ හින්දා මට මේ කියන දහම ඇහෙන්නේ නැහැ. ඒක නිසායි මං කිව්වේ පොඩ්ඩක් ඉන්න මට මේ බණ ටික අහගන්න ඕනේ නිසා. ඔප්පු කරලා පෙන්නන්න පිංගුදින රතු පාට මල් මාලයක් පිහිට කරලා වහසේ රැඳෙන්න. ඒක දිව්‍ය රතයකට වැටෙන්න අදිස්ථාන කළා. ඔන්න මගේ සාත්‍රුන් වහන්සේගේ සාසනෙ හිටපු උපාසකයෝ කොහෙද මැරිලා අපාගත වුනේ? කෝසල මල්ලිකාව මැරිලා අපාගත වුණා. හැබැයි විශාකාව අපාගත වුනේ. විශාකාව කියන්නේ උපාසිකාවක්, කෝසල මල්ලිකාව කියලා කියන්නේ දායිකාවක්. එහෙනම් දායකයයි උපාසකයයි කියන්නේ දෙන්නේ. උපාසක වෙන්න උත්සාහ කරන්න හැම කෙනෙක්ම. මෙතන මේ තරුණ දරුවෝ ඇදී උපාසක தත්ත්වෙ ගන්න. හැබැයි ලෝක සම්මතෙන් උපාසක හරියන්නේ නැහැ ඒගොල්ල. ඇයි තාම තරුණයිනේ. වයසට යන්න ඕන උපාසක දෙන්නේ. එහෙනම් පින්වදිනේ ඔය ඔක්කොම ඔය වැරදි මතවලින් මිදෙලා යන්න. Tamante යම් දවසක උපාසක කියන තනතුර ලැබුවනම් තමන්ට හිතෙන්නේ මම සක්ත දෙවියන්ටත් එහා ගිය තනතුරක් ලැබිලා තියෙන කෙනෙක් කියලා. ඒ තරම් මහා ශ්‍රේෂ්ඨ තනතුරක් ඔය උපාසක කියන තනතුර. එහෙනම් ඔන්න ඔය තනතුර ගන්න උත්සාහ කරන්න. පැවිදි වෙනකම්. ඊට එහා ගිය තනතුරක් තමයි භික්ෂු භික්ෂුණී කියලා කියන්නේ. ඉතින් එතනට යන්න පුළුවන් වෙනකම් උපාසක උපාසිකා දෙක තුල පූර්ණේ කරන්න. එහෙනම් දැන් එකින් එක ඔබ කරුණු කාරණා දැනගත්තා. උපාසක උපාසිකා නිකම් ඔය මේ නිකම් වචන වලට නෙමෙයි. සරණ යනවා කියන්නේ මොකද්ද? බුද්ධ කියන්නේ කවුද? බෞද්ධයන් කියන්නේ කවුද? ඔය ටික ඔක්කොම මනාකොට දැනගන්න පින්වතුනි. දැනගෙන ඔන්න ඔය දේවල් වලට අනුව තමන්ගේ ජීවිතේ ඉස්සරහට යන්න. එකක්වත් ආත්ම වංචාවට කරගන්න එපා. සම්බුද්ධ ශාසනයක් තියෙන වෙලාවේ ආත්ම වංචා කරගන්න එක තරම් මෝඩ වැඩක් තවත් නැහැ. මාර්ගඵලයක් නැති කෙනෙක් මාර්ගඵලයක් ප්‍රකාශයටපත් කරනවා කියලා කියන්නේ ආත්ම වංචාවක්. සම්බුද්ධ ශාසනයක ආත්ම වංචාවක් වෙනවා කියන්නේ මහා මෝඩකමක් ඒක. මම ඔබට පෙන්වන්නම්. මම දැන් ඔබට පෙන්වන්න යන්නේ මෙතන ඉන්න අයගෙන් 99.99% මැරිලා අපාගත වෙනවා කියන. දැන් ඔබට කේන්තියයිද එතකොට? දුක හිතෙයිද? මොනවා හිතුණත් මම ඇත්ත ඔබට පෙන්වලා දෙන්න. ඔබ මට ඔප්පු කරලා පෙන්වන්න ඔබ අපාය යන්නේ නැහැ කියලා. මං ඔප්පු කරලා පෙන්නන ඔබ අපාය යනවා කියලා. දැන් මට කියන්න අවංක උත්තරයක්. උප්පත්තියේ සිට අද මේ දවස දක්වා කූඹියෙක් මදුරෙක් තරම්වත් ප්‍රාණඝාතයක් නොකරපු කෙනෙක් ඉන්නනම් අත උස්සන්න. මටවත් අත උස්සන්න බෑ. ප්‍රාණඝාතයක් කළොත් කොහෙද යන්නේ පිංගුද? ඔය බුදුහාඳුරන් විශ්වාස කරන අය නේද මෙතන ඉන්නේ? ක්‍රිස්තියානි කවුරුත් නැහැනේ. ක්‍රිස්තියානියට මම මේ බණ කියන්නේ නැහැ මෙහෙම. අපේ බණ ක්‍රිස්තියානිය අහනවා. 10,000-15,000කට එහා පැත්ත අහනවා ක්‍රිස්තියානිය. පැවිදි වෙන්නත් වෙනවා. ධර්මයයි ඔබයි ආරාමේ පැවිදි වෙන්න එනවා ක්‍රිස්තියානිය කිරිස්. ක්‍රිස්තියානි විදියට නෙමෙයි එන්නේ දැන්. දැන් අර නියම බෞද්ධ පිරිස්. සෝතාපන්න මාර්ගඵලලාභී බෞද්ධ පිරිස්. බවටපත් වෙලා. ඔබ විශ්වාස කරන්නේ මුස්ලිම් අයත් විශාල ප්‍රමාණයක් මම දැන් 1000කට වඩා මුස්ලිම් පිරිසක් බණ අහනවා. අපි යට කියලා නෑ ආගම් මාරු කරන්න කියලා තියෙන මේක දර්ශනයක්. මේ දර්ශනය අනුගමනය කරලා නිවන් දකින්න තොප්පි ඔහෙ දියෙද්දී. තොප්පි මාරු කරන්න කියොත් පිහිනනුවක් කන්න වෙනවනේ. එහෙනම් තොප්පි ඔහෙ දියෙද්දී මේක අනුගමනය කරලා අරිහත්ත්වයට පත් වුණා නම් බින්න මම පාන. වැඩ ඉවරයි. ආගම් කෝලහල අවශ්‍ය නෑ. තථාගතයන් වහන්සේගේ ධර්මයේ ආගමක් නෙමෙයි පින්වතුනි මේක දර්ශනයක්. ආගම කරගත්තේ මේ පාලණයට සුදුසු වෙන්න. පාලණයට ලේසි වෙන්න තමයි ආගමක් වශයෙන් මේක හංවඩු ගැහුවේ. මේක දර්ශනයක්. භෞතික විද්‍යාව කියන්නේ මොකද්ද? ආගමක්ද? ඒක දර්ශනයක්. භෞතික විද්‍යාව කියන්නේ. දැන් භෞතික විද්‍යාව Hindu අයිට ඉගෙන ගන්න බැරිද? මුස්ලිම් අයිට බැරිද? ඔය ඔක්කොම ඉගෙන ගන්න. හැබැයි ජේසුස් වහන්සේගේ ධර්මයේ කාටවත් බෑ. ඔක්කොටම කාට විතරද පුළුවන්? ක්‍රිස්තියානියට විතරයි. අනිත් අයට බෑ. ඔන්න ගහගත්ත කොටුව මෝඩකමට. තියෝගෙන් ලොකුම අපරාධය උනේ පිංගුතනි මේ අන්‍ය ආගම්කාර ආගමිකයන්ට. ඇයි ශාස්ත්‍රුන් වහන්සේගේ ගහගත්ත කොටුව බුදුන්ගේ දේ බෞද්ධයන්ට විතරයි කියලා ගැහුවා කොටුව. දැන් මොකද වෙන්නේ? ඉතින් දැන් හරි අමාරුයි ඉතින් මේ දේ ඉගෙන ගන්න මේ පිරිසට. ඔය ලෝකෙට ගෙනන වින කන්න හදාගත්තු ආගම් කියලා කියන්නේ. හැම ශාස්ත්‍රුන් වහන්සේ නමම ලෝකෙට දුන්නේ බොහොම හොඳ දේවල්. නමුත් කන්න ආගමක් විදිහට හදා ගන්න ඕක. වැජ වෙන්න. ඉතින් මොකද වෙන්නේ? මෙයාගේ මේ මෙතනින් මේ ශාස්ත්‍රුන් වහන්සේගේ දේවල් තව කෙනෙකුට ගන්න බෑ. ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ දේවල් තව කෙනෙකුට ගන්න බෑ. කොටු ගහගෙන. ඉතින් කොහොම හරි කමක් නැහැ පිළි දෙන්න මෙතනදී ඔබ අවබෝධ කරගන්න තියෙන්නේ. මේ සද්ධර්මයේ බොහෝ පිරිස් නවණේ කරනවා. ඒ සමනය කළ පිංගුදන ඒ හැම කෙනගේ ස්තිර අධිස්ථානය තියෙන්නේ මේ අත් දෙවතුළ මේ බවගමන කෙලවර කරග. එහනම් දැන් ඒ උත්තරීතර බවගමන කෙලවර කර ගැනීම කියන සංකල්පය. ඒක මහා උතුම් දෙයක්. අන්නේ සංකල්පය උදෙසා මන් දැන් ඔබට මෙතනින් යන සද්ධර්මය කතා කරනවා. මේ ටික මනාකොට ඔබ තේරුම් ගත්තොත් ඔබ දෙනු. මේ ටික ඔබ තේරුම් ගත්තේ නැත්නම් ඔබ පරාදයි. එහෙනම් දැන් මෙතන ඉන්න එකම කෙනෙකුටවත් අත උස්සන්න බැරි වුණානේ මං සත්තු මැරුවේ නෑ කියලා. එහෙනම් තථාගතයන් වහන්සේව විශ්වාස කරනවා නම් ඔබ සත්තු මැරුවොත් කොහේ යනවා කියලාද කියලා තියෙන්නේ? අපායේ. සතර අපායේ. එහෙනම් මෙච්චර කාලයක් තිස්සේ සත්තු මැරීම නිසා ඔබ අලියෙක් මරලා නැතුව ඇති. අලියෙක් මරපු අය ඉන්නවද? අලිය විතරද සතා? නෑ, කූඹියත්වත් 50ක් තමයි තියෙන්නේ. ඒකත් කැමතියි ජීවත් වෙන්න තව එක දවසක් හරි තව එක විනාඩියක් හරි. මිනි මරුපේකා විතරක් නෙමේ පව් කරලා තියෙන්නේ. ඔය පින්වතුනි මිනිස්සයා කියන එක හදාගත්ත ඒවා. ඔය මිනිස්ස කියන නමේ තේරුම මොකද? උසස්. කවුද එහෙම කියන්නේ? මිනිස්සයෝම තමයි. අපි උසස් මනසක් ඇති අය. කවුද කියන්නේ මේ? මිනිස්සයම තමයි එහෙම කියාගන්නේ. දැන් උසස් මනසක් තියෙන කාද පින්වතුනි අම්මව දූෂණය කරන්නේ? උගේ මනස ගොඩක් උසස් ඉඳන්. ඔය පත්තරවල වැටෙන්නේ. පත්තරවල වැටෙනවද හාමුදුරුව 100ක් නමක දානයක් මේ පාවේ පළාතේ පිරිසු විසින් දුන්නාය. අද මෙහෙම ධර්ම දේශනාවක් ලෑස්ති කරලා බොහෝ දෙනා ආවිල සද්ධර්මයේ ශ්‍රවණය කරනවා අය. ඕව වැටෙනවද පත්තරවල? ඕව නෙමෙයිනේ වැටෙන්නේ. පුංචි දරුවාට අතවර කරලා දැන් මනස උසසින්ද 67 ඇවිරිදි 100 විසින් දෙහැවිරිදි දියණිය දූෂණය කරයි. දැන් ඔය ටික අහා ඉන්න ගමන් ඔබට පුළුවන් ද පිංගුදින මනුස්ස කියන නමට අර්ථයක් දෙන්න මනස උසස් කියලා? දැන් සුද්ධවාසී ඉන්නේ කවුද එතකොට? අනාගාමි බ්‍රහ්මරාජෝ. ඒ කවුද? ඒ මනස උසස් නෑ ඒගොල්ලන්. මනුස්සයාගේ තමයි උසස්. පින්වතුනි මනුස්ස කියන නමේ තේරුම මැන මැන උස්ස ගන්න. මන මන උස්ස ගන්න ගති ලක්ෂණයෙන් යුක්ත පිරිසට කියනවා මනුස්ස කියලා. ඔය මනුස්සයා කියන්නේ මනුස්සසක් කියලා හදාගත්තේ මන මන උස්ස ගතේ හින්දා. තමන් අරගෙන ඉහලින් තියා ගන්න හැම තිස්සෙම. කවුරු හරි මොනව හරි කියන්න ආවොත් එම් මොකද කරන්නේ ටක් ගාලා. මනුස්සයාගේ ලක්ෂණේ. ටක් ගාලා අර උස ඉහලින් තියා ගන්නවා තමන්. යාළුවේ කිව්වොත් එහෙම මං දන්නවනේ මේ පාදිසභා මන්ත්‍රීතුමා. ආ එහෙමද? මං දන්නවනේ පාදිසභා මන්ත්‍රීතුමා. දැන් මොකද කරන්නේ? තංගල මැනගත්තා මැනගෙන උස ගත්තා හැමතිස්සෙම පින්වදින මැනගෙන තමන් උස ගන්න ගති ලක්ෂණේ යුක්ත පිරිසක් ඔය මනුස්ස කියලා කියන්නේ. නැතුව මේ උසස් මනසක් තියෙන හින්දා මනුස්ස කියනවා නෙමෙයි. මේ ලෝකෙට පත්වේ ඵල ආපු පළවෙනි රජුරවන්ට කියනවා මහා සම්මත රජුරෝ හේවත් මනු රජුරෝ කියලා. ඇයි? මැන මැන කොටු ගහ ගන්න අවස්ථාව හදලා දීපු නිසා. කොටු ගහ ගන්න දුන්නා මැන මැන. එකම තිරිසන් සතෙක් මට කියන්නේ මැනලා කොටු ගහ ගන්න. මේකේ මගේ මේක මගේ කොටුව කියලා කොටු ගහ ගන්න ඉඩම් වල එකෙක් ඉන්නවා. එහෙම මන මන කොටු ගහ ගන්න එකම එක සතා මේ ලෝකේ ඉන්න කවුද? මනුස්සයා. ඒ මනස උසසින්ද? සියලු දෙනාටම පහළ වෙච්ච මේ බිම මේක මගේ කියලා කොටුවක් ගහ ගන්නවා. කොයි දැන් සත්තු කන්නේ මොනවද? කූමින්ට එන්න දෙන්නේ නැහැ ගහනවා බේගොන් බාරස්. උන් කන්නේ මොනවද? උන් ඉන්නේ කොහෙද? උංගෙත් උරුමයක් තියෙනවනේ මේ බිමේ. එනම් මේ බිම මැනලා උස්ස ගත්තා. කොටු ගහ ගත්තා. ඔය සාපෙන් තමයි අද පෙලෙන්නේ මේ මිනිස්සයා. නිවන් දකින්න හේතු වාසනාවක් රැගෙනලා ඉන්නෙම නේ. මහා සාපයකට ලක් වෙලා ඉන්නේ. ඒක නිසා පෙලෙනවා පෙලෙනවා පෙලෙනවා ඉවරයක් නැහැ. පෙලෙන බව දන්නේත් නැතුව පෙලෙනවා. දොස්තරලා වෙන්න දුවනවා කට්ටියක්, ඉංජිනේරු වෙන්න දුවනවා කට්ටියක්. එක එක කාට එන කොටාගෙන යනවා ඉස්සරහ. අන්තිම ලබන ඵලයක් නැහැ. මැරිලා මල පෙරේතේව අමුම් බාණ්ඩේ වෙලා ඉන්නවා. ඕක තමයි ඇත්ත කතාව. මම පෙන්නන්න. තාම මට බලශක්තිය නැගුණේ නැහැ මේ හරි පෙරේතේක ඔබ ඉස්සරහට ගෙනල්ලා පෙන්නන්න. මං හිතනවා කවදා හරි එක ලැබෙයි කියලා. අන්න එදාට පෙන්නන්නම් ඔබට මරණයෙන් පස්සේ උරුම වෙන එක. මගේ අත්දැකීම් වලින් මං දන්නවා මට ඔබට පෙන්නන්න විදිහක් නැහැ. මෙතන ඉන්නවද පිංගුදෙනි පුංචි කාලේ ඉඳලා අද මේ දක්වා පුංචි හරි හොරකමක් නොකරපු අය? අඩුම තරමේ මගේ මගන කෑල්ල සුවඳ නැහැ, මුගේ මගන කෑල්ල සුවඳයි කියලා මගන කෑල්ලෙන් භාගයක් අඩාගෙන ගෙදර ආපුවෝ. මං එහෙම ඇවිල්ලා දෙල ගුට තාත්තයි හොඳට කාලා දින ගුටි. කාටවත් බෑනේ අත උස්සන්න. එහෙනම් හොරකම් කිරීම නිසා අපාගත වෙන්න බලාගෙන ඉන්න පිරිසක් නෙමෙයිද මෙතන ඉන්නේ? අවංකව කතා කළොත් ගෙදර තමන්ගේ ටෙලිෆෝන් එක තියද්දි ඔෆිස් එකෙන් කෝල් ගන්න නැද්ද ඔබ? ඔබ අමු හොරෙක්නේ. පින්වදින හොරකම කියන එක මහා දරුණු දෙයක්. උපසම්පන්න භික්ෂුන් වහන්සේ නමක් පරාජික වෙන හොරකම් කළොත් ඒ තරම් මහා දරුණු පාප කර්මයක් හොරකම කියලා කියන්නේ. කිසි ගාන නැතුවනේ කරන්නේ අපි අය. පැය 8 රස්සාවට ගිහලා පැය 6යි වැඩ කරන්නේ. පැය 2ක් අයිස්ක ගහ ඉන්නවා අපේ භාෂාවෙන් කියනවා. දැන් ඔය මොකද්ද? ඕකට මොකද්ද පින්වදින කියන්නේ? හොරකමම තමයි වෙන මොකක්ද? එහෙනම් කාටවත් කියන්න බලන්න හොරකම් කරන්නේ නැහැ කියලා. එහෙනම් හොරකම නිසා අමු අපා යන්න බලාගෙන ඉන්න පිරිසක් ඉන්නේ මෙතන ඉස්සරහ. මම මේවා කියන්නේ හැබැයි පිටින් ඔබව මේ හොරකමෙන් මුදවන්නේ. ඔබ මේ සියලු දේවල් වලින් මුදවලා ඔබට රහණයක් කරන් දෙන්න තමයි හැබැයි මම මතක් කරලා දෙනවා කලින් ඔබට යන්න තියෙන තැන මොකද්ද කියලා. බය වෙන්න දෙයක් නැහැ මේකට. තථාගතයන් වහන්සේගේ පිළිසරණ හරියට ලබන කෙනෙක් මේ මෑන් අවුලතුරක් නැහැ. අද මේ දක්වා පුංචි කාලේ ඉඳලා බොරුවක් නොකියපු අය හැමෝම ඉන්නවද? කේලමක් නොකියපු අය ඉන්නවද? පරුස වචන කියලා අනිත් අයගේ හිත නොරිදපු අය ඉන්නවද? එහෙනම් පින්වතුනි කරුණු 10ක් නිසා අපාගත වෙන નિયમિત පිරිසක් ඉන්නේ. ඔන්න දැන් ගේනව තව තර්කයක්. අපි පින් කරනවානේ. අපි කොච්චර දාන දීලා තියෙනවද? අපි කොච්චර බෝධි පූජා දීලා තියෙනවද? අටවිසි බුද්ධ පූජා කොච්චර කළා තියෙනවද? බණ කොච්චර අහලා තියෙනවද? හැම පොයකටම මං සිල් අරන් තියෙනවා. ඔන්න තර්ක ගේයිද? පින්දෙනි. පින් කරපු කෙනෙක් දිව්‍ය ලෝකේ යනවා කියලා බුදුහාමුදුරුව කොහෙවත් කියලා නැහැ. ඒ වගේම පව් කරපු කෙනෙක් අපායේ යනවා කියලා බුදුහාඳුරෝ කොහෙවත් කියලා නැහැ. හරියට දැනගන්න ඕනේ. ඔහොම කියලා දෙන්නේ බුදුහාඳුරෝ නෙමෙයි, නිකණ්ඨනාත පුත්තයි කියලා දෙන්නේ. අද නිගණ්ඨ ධර්මයක් ගොඩක් මේ බුදුදහමට සම්බන්ධලා තියෙන්නේ. ඒකයි ප්‍රශ්නේ. පින් කරපු කෙනෙක් දිව්‍ය ලෝකේ යනවා කියලා බුදුහාඳුරෝ කියලා නැහැ. බුදුහාඳුරෝ කියලා තියෙන්නේ යමෙක් කරපු පිනක් පරිසම් දුන්නොත් ඒ පින පරිසම් දීම නිසා දිව්‍ය ලෝකේ යනවා. පව පරිසම් දුන්නොත් පව පරිසම් දීම නිසා අපාය යනවා කියලා. එහෙනම් පින් 10ක් කරලා ඉන්න ඔබ එක පවක් කරලා තියෙනවා. ඔබ අපායේ යන්න හේතු තියනවද නැද්ද? හේතු තියනවද නැද්ද? දැන් මේ අපායේ යනවා කියන එක හරි හොඳ වැඩක්ද? මැරිලා කුණු බල්ලෙක් වෙනවා කියන එක හොඳ වැඩක්ද? මොකද්ද ඔය ජීවිතේට කරගන්න යන්නේ? පොඩ්ඩක් තමන්ගෙන් අහලා බලන්න. මැරිලා අමු කුණු පෙරේතෙක් වෙනවා, අසූචි කන පෙරේතෙක් වෙනවා කියන එක මේ බොහොම සරල දෙයක්ද? අද මහ උජාරුවෙන් ඇති සල්ලි තියෙනවා, තට්ටු පහේ ගියක් තියෙනවා, කාර් තුනක් තියෙනවා, මැරිලා කෙලින්ම අසූචි කන පෙරේතයා. මේ පොඩ්ඩක් හිතලා බලන්න. නේ තමයි යන්නේ ඉන්න තැනනේ. ඒකයි මම කියන්නේ පිංගුදනි, මේ සද්ධර්මයේ දැන් තේරුම් ගන්න ඕනාවක් නැත්තම් කාට හරි දැම්මම අසූචි කන්න පටන් ගන්න, තුවාල කුණු කන්න පටන් ගන්න, ගැප් මල කන්න පටන් ගන්න, නැත්තම් මැරිලා බඩගින්නේ ඉන්න වෙන්නේ. උරුමේ කන්න ඒවා, නමුත් කන්න කැමති නැති නිසා බඩගින්නේ ඉන්නයි වෙන්නේ. හැබැයි දැම්ම ප්‍රැක්ටිස් කළොත් පොඩ පොඩ කාලා, ඒ කාලෙට යහමින් කාලා ජීවත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පින්විතනේ මේ යථාර්ථවත් සද්ධර්මයේ තේරුම් ගන්න. තේරුම් අරගෙන මෙතනින් මිදෙන්න වැඩපිළිවෙල කරගන්න. එහෙනම් දැන් සතර අපායට යන්න નિયમિત ඔබ සතර අපායෙන් නිදහස් වෙන්න නම් මොකද්ද කරන්න ඕනේ? මොන පිනද කරන්න ඕනේ කියන්නේ? සතර අපායෙන් නිදහස් වෙන්න මොන පිනද කරන්න ඕන? පින් කොච්චර කළොත් සතර අපායෙන් නිදහස් වෙන්නේ? 10ක් කළොත් නිදහස් වෙයිද? 20ක්? පින් 500ක් කළොත් නිදහස් වෙයිද? සිංහදෙනි, පින් අනන්ත අප්‍රමාණ ගාණක් කළත් ඔබ සතර අපායෙන් නිදහස් වෙන්නේ නැහැ. ඔබ සතර අපායෙන් නිදහස් වෙන්නේ සෝතාපන්න ඵලය ලැබුවොත් විතරයි. ඔබ සතර අපායෙන් නිදහස් වෙන්නේ සෝතාපන්න ඵලය ලැබුවොත් විතරයි. නැත්නම් මොන් වෙන කිසිම ක්‍රමවේදයක් නැහැ ඔබ මේ සතර අපායෙන් ගලවන්න. දැන් තේරෙනවද ඇයි තථාගතයන් වහන්සේ නමක් ලෝකේ පහළ වුණේ කියලා? දැන් තේරෙනවද මෙච්චර කල් තථාගතයන් වහන්සේ නමකගේ ශාසනෙත් එක සෙල්ලම් කර කර හිටියා කියලා? අවුරුදු 60යි, 70යි, දැන් 50යි. දැන් මොකද්ද පින්වතුනි මේ ජීවිතේට කරගත්තේ? දැන් මේක හොඳ උදා හොඳ හොඳ පාඩමක් නෙමෙයිද මේ තරුණ දරුවන්ට? ඔය තරුණකම නිකන් නාස්ති කරගන්න එපා. මේ සද්ධර්මයේ වටහාගෙන මෙතනින් මිදෙන්න උත්සාහ කරන හැම කෙනෙක් සෝතාපන්න ඵලයේ විතරක් නෙමෙයි පිටින් අරිහත්ත්වයේ සාක්ෂාත් කරන්න හේතු වාසනාව තියෙන පිරිස ඉන්නවා මේ කාලේ. වහ වහ උනන්දු වෙන්න ඒකට. එහෙනම් දැන් මම ඔබට මේ සෝතාපන්න ඵලයේ දේශනා කරන්න යන්නේ මේක මනාකොට අහගෙන. මේක ඔබ හොඳ ආකාරව තේරුම් ගත්තොත් පින්වතුනි සතර අපාය කියන මහා දුගතියෙන් ඔබ සදහටම නිදහස් වෙනවා. මෙන්න මේක අදිස්ථාන කරගන්න. අනාදිමත් සංසාරක ඉඳලා කරපු මොනවා හරි පිනක් තියෙනවා නම් ඒ සියලුම පින් හේතු කොටගෙන අද මේ කතා කරන සද්ධර්මයේ මට වැටහේවා කියලා අදිස්ථාන කරගන්න. වෙන කිසිම ක්‍රමයක් නැහැ ඔබ බේරගන්න. කෙලින්ම මල පෙරේතයා. ඇයි ඔබට මතක නැද්ද ඔබ කී දෙනෙක් ජීවිතේ ගැට ගහලා දිනවා කියලා කට්ටටි ගෙන්නද? තමන්ගේ පවුලක තොයිලයක් දැකපු නැති කෙනෙක් එහෙම ඉන්නවද? ඥාතිවරයෙක්ගේ ගෙදර හරි යාළුවෙක්ගේ ගෙදර හරි කට්ටටි ඇවිදිනාලා මල පෙරේතෙන් හැම ගගහ බැඳලා බෝතල් වලට දාලා ගිහින් දාන්නේ. මෛත්‍රී බුදුහාමුදුරුවෝ ලෝකෙට පහළ වෙනකොට තමයි පිංගුදිනිය අර බන්ධන ලෙහෙන්නේ. එතකල්ම බන්ධනේ කොහොමද වැඩේ? ඔය ටික කරගන්නද දැන් හදන්නේ? ගිහිද පැවිදිද කියන එක නෙමෙයි පිංගුදිනිය ප්‍රශ්නේ. මේ සද්ධර්මය මනාකොට අවබෝධ කරගන්න එකයි ප්‍රශ්නේ. මේක මනාකොට ඔබ අවබෝධ කරගත්තොත් ඔබ දිනු. අවබෝධ කරගන්න බැරි වුණොත් ඔබ පරාදයි. ඒක සත්සුදක්ෂේ පැහැදිලි. ඒ කාන්තේම ඔබ පරාදයි. ආයි ඔබ ගැන කතා කරලා වැඩක් නැහැ. මේ දැන් මම ඔබට මේවා කියනවා. හිටපු ගමන් එනවා බල්ලෝ ගෙදරට. ඒ බල්ලා දිහා දැක්කම මට උට කියන්න තියෙන්නේ බොල බල්ලෝ. තෝ මට මේට කලින් හම්බුණා නම් උඹට ඕක වෙන්න මම ඉඩ දෙන්නේ නැහැ. නමුත් දැන් මට කරන්න දෙයක් නැහැ. ඔය තියෙන දෙයක් කාලා ඵලයක්. ඌව නිදහස් කරගන්න බෑ පින්වතනි. ඌ වැඩේ කරගෙන හමාරයි. ඌ කෙරෙහි උපේක්ෂාවෙන් කල්ගත කරනවා මිස ඌට පිහිටක් වෙන්න විදිහක් නැහැ. එහෙනම් මම ඔබ ඉස්සරහට එළ මේ බණ කියන්නේ. ඔබට තව මේ පිහිට තියෙන නිසා. ඔබට තාමත් පුළුවන් මේ අනාථ නාථයන් වහන්සේව දැක ගන්න. බුදුන් දකින්න. ඒක නිසයි මේ කතා කරන්නේ. බල්ලොන්ට මම බණ කියන්නේ නැහැ. පෙරේතයන්ට මම බණ කියන්නේ නැහැ. වැඩක් නැති හිමි. මං අර කියයි බල්ලට කියපු කතාව තව අවුරුදු කිහිපයකින් ඔබට කියන්න ඉඩ තියන්න එපා. ඔබත් මැරිලා බල්ලෙක් වෙලා වොත් කියන්න තියෙන ඔච්චරනේ. ඔබ හිතලා බලන්න මෙහෙදී මොන තරම් මේ සත්ව කැල දුක් විඳිනවද කියලා. ඔබට පෙර නිමිති පේන්නේ නැද්ද? මාව නම් හිරි වැල්ල යනවා දැක්කහම. නාවර පෙරාගත්ත එහෙන් මෙහෙන් කුණු වෙච්ච බලල් කුණු එන්නේ නැද්ද ගෙදරට? ඔය අහල පහල ගෙවල්ලදී. ඒකුන් තුලින් තමන්ව දකින්න උත්සාහ කරන තමන් සෝතාපන්න නැත්තම් ඔබ රත් වෙන්න ඕනේ. ඒ බලල් කුණ දැක්කහම මටත් මේ උරුම වෙන්න යන්නේ මේකනේ. අර දුක් විඳින අමු පෙරේතයන් දැක්කහම ඔබ රත් වෙන්න ඕනේ. මට මේ උදා වෙන්න යන්නේ මේකනේ. එහෙනම් මේකෙන් නිදහස් වෙන්න උත්සාහ කරන්න. අන්න ඒ නිසා කියන මේ බණ ටික හොඳට අහගන්න. දැන් මට කියන්න පිඟුදෙන සත්වයා දසා කුසලයේ කරන්නේ ඇයි? බොහොම සරල ප්‍රශ්නයක්. සත්වයා දසා කුසලයේ කරන්නේ ඇයි? පින්වතුනි, සත්වයා දසා කුසලයේ කරන්නේ ලෝකයේ සාරයි කියලා ගත්ත මුලා දෘෂ්ටිය නිසා. යමෙක් මේ ලෝකයේ හරිම සාරයි කියලා මුලා දෘෂ්ටිගත වෙනකොට පුදුම සාරයක් නේ මේ ලෝකේ තියෙන්නේ. මට මේ ලෝකේ කෑලි කඩා ගන්න තියෙනවා නම් මට අර කොටසත් හම්බිනව නම් මේ කොටසත් හම්බිනව නම් මේ කොටසත් හම්බිනව නම් කියන දෘෂ්ටියට ආවට පස්සේ මේකට දැඩි ආසාවක් හට ගන්නවා මේ ලෝකේ ගැන. අවිද්‍යාව කියලා කියන්නේ ඔන්න ඕකට. දැඩි ආසාවක් හටගත්තට පස්සේ මේ ආසාව නොලැබී යාම නිසා ඒක තියෙන උන් කෙනෙහි දැඩි ක්‍රෝධයක් හට ගන්නවා. ඔන්න ක්‍රමක්‍රමයෙන් මේ දසාකුසලේ දිගේ එන හැටි. දැඩි තරහක් හට ගන්නවා කිරිස කෙනෙහි. මට නෑනේ, මුන්ටනේ තියෙන්නේ. ඔය කුඩු ගහලා හම්බ කරන සල්ලි ආදී වශයෙන් කියනවා. මේ මහා කේන්ද්‍රීයකපත් වෙලා ඉන්නේ දැන් ව්‍යාපාදේ. ඊට පස්සේ පින්වදෙනි හිස් වචන කිය කිය ඒ පිරිස් මුලා කරන්න පටන් ගන්නවා. පරුස වචන කිය කිය ඒ හිත් දැඩි කරන්න පටන් ගන්නවා. කේලම් කිය කිය බිඳවන්න පටන් ගන්නවා. මේ මුලා මේ සාරයි කියලා ගත්ත මුලා දෘෂ්ටිය නිසා කොහොම හරි ඕනේ අර ටික නතු කරගන්න, තමන් සතු කරගන්න. කේලම් කියලා කොහොම හරි විදෝල අර ටික තමන් සතු කරගන්න හදන. ස්වාමි පුරුෂයා කිව්වා යයි බිරිඳට කියනවා, බිරිඳ කිව්වා යයි ස්වාමි පුරුෂයාට කියනවා. එතකොට මොකද වෙන්නේ? දෙන්න දෙමහල් රණ්ඩු වෙනකොට අර ඌර කැකුණ තල්ලනකොට හබන් කුකුලන්ට රජ මඟුල් වගේ. ඕන්න හොඳ ප්‍රයෝජනයක් දැ. දෙන්න දෙමහල් ළඟ රණ්ඩු කළා. කඩ කාමරයක් එහෙම තියෙනවා නම් දැන් ඔන්න කුලියට අරන් ඉන්න පුළුවන්. ඇයි? උන් රණ්ඩු වෙනවන්නේ කුලිය ගෙවන්න දෙයකුත් නැහැ. කුලිය විදිහට දෙන්න තියෙන්නේ මොකක්ද? පොඩි කේලමක් කියලා දාන්න. ඉතින් අරුන් රණ්ඩු වෙන උන්ට මතකත් නැහැ කුඩි කඩ කුලිය එහෙම ගන්න ඕනේ කියලා. බොරු කියලා මුලාවටපත් කරනවා. එහෙමත් කළා ගන්න බැරි වුණොත් කාමයේ වර්ධම හැසිරලා හරි ගන්න උත්සාහ කරනවා ඒක. අන්‍යයන්ගේ බිරිඳන්ව දැලේ දා ගන්න හදන. අන්‍ය ස්වාමි පුරුෂයන්ව දැලේ දා ගන්න හදන. එහෙමත් කරලා බැරි වුණොත් හොරකම් කරලා හරි ගන්න හදන. ඕකත් කරලා ගන්න බැරි වුණොත් මොකද කරන්නේ? මරණ. ඔන්න ප්‍රාණඝාතයත් සිද්ධ වුණා. දැන් ඔබට පේනවද පින්වතුනි ලෝකේ සාරයි කියලා අල්ලගත්ත මුලා දෘෂ්ටිය නිසා දස අකුසලයේ ගෙනෙන හැටි? මෙතන කාට හරි ඕනද පින්වතුනි අසුචි හොරකම් කරන්න? මේ න්‍යාය ධර්මයේ හොඳට තේරුම් ගන්න. අසුචි සාරයිද? කක්ක ඔව් උදේට දාන්නේ වැසිකිළියට ගිහිල්ලා කාපුවා. කක්ක සාරයිද? කාටවත් සාර නෑ නේද? උදේට කක්ක දාලා අපරාදෙනි ගියාගෙන එමෙ හිතනවද? නෑ. එහෙනම් මොකද කරන්නේ? කක්ක දාලා ෆ්ලෂ් කරලා දාන. ආයි මට පේන්නෙන්න එපාවුම මහදාජරා. ඔන්න පැනලා දැම්ම. කක්ක හොරකමේ ගිහිල්ලා අහුවෙලා ඉන්නවද කවුරුත් ජීවිතේ මේ දක්වා? අහුවෙලා ඉන්නවද? කක්කා නිසා මිනි මරලා තියනවද කවුරු හරි? දැන් මම මේ වචනේ පාවිච්චි කරන්නේ පිංගුතුනි, ඔබ මේ ජීවිතේ අතහැරපු එකම එක දේ ඕක. අනිත් ඔක්කොම අල්ලන් ඉන්න හැබැයි ඕක අතහැරලා තියනවා දෙයනේ කියලා. ඒක නිසා එක උදාහරණයක් හරි තියෙනවා පෙන්නුම් කර දෙන අතහැරපු දෙයකට වටිනකමක් නැති වුණාට පස්සේ ඒක නිසා දසකුසලේ කරන්නේ නැහැ කියලා පෙන්නන. එහෙනම් කක්ක ටිකක් ගැනීම උදෙසා කාවත් මරලා තියනවද මෙච්චර කල් මිනිස්සේ? කක්ක හොරකම් කරලා තියනවද? බිරිඳගේ කක්කා ගැනීම උදෙසා සමයි පුරුෂයාව දැලේ ගාගෙන එහෙම තියනවද කවුරුත්? ඔය එකක්වත් වෙලා නැහැ. එහෙනම් පින්වතුනි යමක් අසාරයයි වටහා ගත්තා නම් ඒ අසාර වූ ලෝකේ අල්ලන්න කවුරුත් උත්සාහ කරන්නේ. ඒ තුලින් එහෙනම් දස අකුසලේ මේ ලෝකෙට සිද්ධ වෙන්නේ නැහැ. ඔන්න ඔබ දැකගත දස අකුසලේ වෙන හැටි දස අකුසලේ නොවන හැටි. එහෙනම් මේ ලෝකේ අසාරයි කියලා 100%ක් වටහා ගත්ත මහා උත්තමයන්ට කියනවා අරිහතුන් වහන්සේ කියලා. ඒ උත්තම වූ අරිහතුන් වහන්සේ පින්වතුනි සියලුම පාපයන් ප්‍රහීණ කරපු මහා උතුමෙක්. උන්වහන්සේ යදී මොනම හේතුවක් නිසාවත් පාප කර්මයක් වෙන්න විදිහක් නැහැ. සබ්බ පුණ්‍ය පාප පහිනස කියන මහා උත්තරී තත්ත්වයට පත් වෙච්ච උතුමෙක්. දැන් සෝතාපන්නය කියන්නේ කවුද එහෙනම්? ඔන්න තේරුම් ගන්න ඕන දණක් ඇවිල්ලා තියෙන්නේ. දැන් මම ඔබට දෙයක් හොඳට උරුප්පල පෙන්නන්නම්. මේ ලෝකෙ වෙන මේ ලෝකේ හරි සාරයි කියලා අල්ල ගන්නවා අපි. ලෝකේ සාරයි කියලා අල්ලගත්තට පස්සේ මේ සාර වූ ලෝකෙ සුව විඳිමින් ඉන්නන මේ සියලු දේ මා සතු කරගත යුතුයි කියලා අධික ලෝභී අදහසක් ඇති වෙනවා තමයි. ඔන්න ඔය ලෝභයට අනුව කටයුතු කරනකොට බුදුන්ව ගණන් ගන්නවද නැද්ද? ලෝකයේ සාරය කියන දෘෂ්ටියටපත් වෙලා ඒ සාර වූ ලෝකේ දේවල් කඩන එකට බුදුන් ගණන් ගන්නවද නැද්ද? ගණන් ගන්නෑ. බුදුහාඳුරංග ගණන් ගන්නෑ. ධර්මයේ ගණන් ගන්නවද? ඒත් නැහැ. ආර්ය සංඝයා වහන්සේ ගණන් ගන්නවද? ඒත් නැහැ. ශික්ෂාපද ගණන් ගන්නවද? ඒත් නැහැ. ඔය එකක්වත් ගණන් ගන්නෑ. ඔය එකක්වත් ගණන් ගන්න නැතුව මොකද කරන්නේ? පාපී ක්‍රියාවන් කරන්න දැඩි කැමැත්තක පසු වෙනවා. බොහොම කැමැත්තෙන් ඉන්නේ පාපී ක්‍රියාවක් කරන්න ඕනේ වෙලාවක. මතන් යන්න දඩේ මේ. හා යන්න. හරි කැමැත්තෙන් ඉන්නේ. බුදුන්ට පල්ලෙහා අංකයක් ලැබිච්ච ගමන් පින්විතනේ ඔය පාපී ක්‍රියා කරන්න කැමැත්තක් ලැබෙන එක ආය අහන්න දෙයක් නෙමෙයි. එහෙනම් අර ලෝකේ සාරයි කියලා හිතාගෙන ඉන්න කෙනා පින්විතනේ හැම මොහොතකම ත්‍රිවිධ රත්නයට පල්ලෙහා අංක දීලා ශික්ෂා පදවලට පල්ලෙහා අංක දීලා උපදිනවද නැද්ද කියලා මේ තියෙන න්‍යාය ධර්මයන්ට පල්ලෙහා අංක දීලා හේතුඵල ධර්මයන්ට පල්ලෙහා අංක දීලා විකෘති වූ ක්‍රියා කරන්න දැඩි කැමැත්තක පසු වෙනවා. ඕනේ වෙලාවක රෙඩි ඕනේ පාපයක් කරලා ඒක ගන්න. Tamanට මොනවද අවශ්‍ය වුනේ? හොරකම් කරලා හරි ගන්න. බැරි නම් මරලා හරි ගන්න. ඔබ අහලා තියෙන ලක්ෂයක් ගැනීම උදෙසා පවුලක් මරපු අය ගැන ඔබ අහලා තියෙනවනේ. මේ ලංකාද්වීපේ නෙවුනේ ඔය. අන්න සාරයි කියලා අල්ලගත්ත මුලා දෘෂ්ටි. ලක්ෂයක් ගන්න පවුලක්ම මැරුවා. විකෘති ක්‍රියා කරන්න හරි කැමැත්තෙන් ඉන්නේ. ඔය එක පිරිසක්. තව පිරිසක් පින්වදෙනි මේ ලෝකේ හරි සාරයි කියලා අල්ලගෙන විවිධාකාරයේ සිල් වෘතයන්හි යෙදිලා ඉන්න. සිල් වෘත පරාමර්ශනය කර කර මන් රැක්කා වූ සිල් බලෙන් මං අහවල් දිව්‍ය ලෝකයේ දිව්‍යාංගනාවක් වේවා. මන් රැක්කා වූ සිල් බලෙන් මගේ දරුවාගේ ග්‍රහාපල දුරු වේවා. මන් රැක්කා වූ සිල් බලෙන් මගේ දරුවාට තව දියණියක් ලැබේවා. ඔන්න සිල් වෘත පරාමර්ශනය කරන මොකටද? සාර වූ ලෝකේ හොඳ පැත්තෙන් අල්ලන්න. ඔන්න වෙන හරිය. ලෝකේ සාරයි කියලා හිතාගෙන ඒ ටික කඩන්න තමයි දැන් මේ ෆුල් ට්‍රයි එක දෙන්නේ. කට්ටියක් බුදුන්ට පල්ලෙහාංගේ දීලා පාප ක්‍රියාවෙන් මේක ගන්න හදනවා. තව කට්ටියක් වෘත රැක රැක මේ රැකගූතෙන් මේ තියපු බෝධි පූජාවෙන් මේ තියපු අරකෙන් මේ තියපු මේකෙන් මොකක් හරි දෙයකින් මොකද කරන්නේ? මේ ලෝකේ ලොකු කෑල්ලක් කැඩෙන්න ලැබේවා. දරුවාගේ ග්‍රහාපල දුර වේවා කියන්නේ ලෝකේ කෑල්ලක් කඩන නෙමෙයිද? දිව්‍ය ලෝකේ උප්පත්තියක් පතන්නේ ලෝකේ කෑල්ලක් කඩන නෙමෙයිද? බ්‍රහ්ම ලෝකේ උප්පත්ති පතන්නේ ලෝකේ කෑල්ලක් කඩන නෙමෙයිද? ව්‍යාපාර දියුණු වේවා ලෝකේ කෑලි කඩන නෙමෙයිද? එනවා හැමතැනකම තියෙන ලෝකේ කෑලි කැඩෙන්නේ. දැන් ලෝකේ සාරයි කියලා අල්ලගත්ත කෙනා ඊළඟට කරන වැඩ පිළිවෙලක් තමයි ඔය කියන්නේ. එන යම් අවස්ථාවක පින්වදිනේ ඔය කියන පුද්ගලයාට ලෝකය අසාරයි කියලා වැටහුනොත් ලෝකය අසාරයි කියලා වැටහුනොත් මොකද වෙන්නේ? මේ අසාර වූ ලෝකේ මේ අනාථ වෙලා ගිය ලෝකේ මට යම් නාතත්වයක් තියෙනවා නම් ඒ නාතත්වයේ තථාගතයන් වහන්සේ සතුව විතරයි තියෙන්නේ. ඔන්න ඔය වැටහීමට එනවා. මං එන විදිය කියන්න. ඒ ආපු ගමන් මොකද වෙන්නේ? අර මෙච්චර කල් ලෝකයේ සාරයි කියලා හිතාගත්ත කාය සත් කියලා හිතාගත්ත ක්‍රමවේදෙන් මිදිල යනවා. අන්න සත් කාය දිට්ඨිය කියන එක නැතිවලා යනවා. සත් කාය දිට්ඨිය කියන්නේ පිටුදුනේ කාය සත් කියලා අල්ලගත්ත දෘෂ්ටියට මේ ලෝකය හරි සාරයි. ලෝකය කියලා කිව්වේ රූප වේදනා සංඥා සංකාර විඥාන. මේ ලෝකය හරි සාරයි කියලා අල්ලගත්ත මුලා දෘෂ්ටියෙන් දුර වෙලා යනවා. මෙන්න මේ දුරවීමත් එක්කම ඊළඟට එන දේ තමයි මෙච්චර කල් බුදුන්ට දීලා තිබ්බ පල්ලෙහා අංකයක්. බුද්දේ කංකති විචිකිච්ඡති. කංක කියලා කියන්නේ පින්වතුනි ක අංක කංක වෙනවා. ක කියන්නේ පහක්. එහෙනම් පහක් අංකයක් දීලා තිබ්බා. ගණන් ගත්තේ නැහැ. අපි වචන වලට හැරිලා තියෙන ඒව තමයි ඔය. ගණන් ගන්න නැහැ කියලා කියන්නේ. එහෙනම් බුදුන්ව ගණන් ගත්තේ නැහැ. බුදුන්ව ගණන් ගන්න නැතුව විකෘති වූ ක්‍රියා කර කර හිටියා විචිකිච්ඡති. විචිකිච්ඡති. විකෘති ක්‍රියාවන් සඳහා ඉච්ඡති කැමැත්තෙන් හිටියා. දැන් ලෝකයේ සසාර බව වැටහිලා ගියා බුදුන් වහන්සේට එක හම්බුණා. බුදුන් වහන්සේට එක හම්බ වෙනකොට අර මෙච්චර කල් පාපී ක්‍රියාවන් කරන්න කැමැත්තෙන් හිටපු එක දැන් මොකද වෙන්නේ? දැන් ඒකගේ කැමැත්ත නැති වෙලා ගියේ. දැන් මෙයා පාපී ක්‍රියාවන් කරන්නේ නැහැ. ධර්මයේ ඉහළ අංකයක් හම්බුණා. ඒක නිසා පාපී ක්‍රියාවන් කරන්නේ නැහැ. අන්න පිංගුදින සත්කාය දිට්ටි විචිකිච්ඡා කියන දෙකම ගලවල ඉල්ලෙන් ඉරයි මෙයා. එහෙනම් දැන් මේ කියන සෝතාපන්න අරිය ශ්‍රාවකයා පව් කරන්න කැමැත්තක් නැහැ. පව් කරන්නේ නැහැ කියලාද කිව්වේ? නෑ. සෝතාපන්නය අතින් පව් වෙන්න පුළුවන්. සෝතාපන්නයා පව් කරන්න කැමැත්තක් නැහැ. තමන්ගේ දරුවට නයා ගහන්න එනකොට අතේ දිවිච්ච මොකක් හරි ෆෝන් එකකින් හරි දමල ගහනවා. වෙන ගොබේට වෙන්ද නයා මැරෙන්න පුළුවන්. හැබැයි කැමැත්තෙන් කළන්නේ. හැබැයි අරිහතුන් වහන්සේ නම් නයාට ගහන්නේ නැල්ල පැත්තකට වෙලා ඉන්නේ. අරිහතුන් වහන්සේ ලෝකයාගේ ගනුදෙනු වලට සම්බන්ධ වෙන්නේ නැහැ. ඒක නිසා අරිහතුන් වහන්සේගෙන් පිනක්වත් පවක්වත් ලෝකෙට සිද්ධ වෙන්නේ නැහැ. නමුත් සෝතාපන්නය කැමැත්තෙන් නම් නෙමෙයි කරන්නේ. පව් කරන්න කිසි කැමැත්තක් නැහැ. හැබැයි පව් වෙන්න පුළුවන්. එහෙනම් පින්දන විචිකිච්ඡති කියන ස්වභාවයෙන් අයින් වෙලා යන විකෘති වූ ක්‍රියා කරන්න කැමැත්තක් නැහැ. ඒ වගේම පින්වදිනි මෙතර කල ලෝකේ සාරයි කියලා ගත්ත මුලා දෘෂ්ටියෙන් සිල්ෘත පරාමර්ශනය කර කර හිටියා. දැන් මොකද උනේ? දහමක් තේරුම් ගත්තා. මම ඒ දහම දැන් තව ටිකකින් කියනවා. තේරුම් ගත්ත දහම මොකද්ද කියලා. ඒක මහා සාර දහම. සෝතාපන්න වෙන්න අවශ්‍ය දහම. ඊට කලින් මම මේ පෙන්වන්නේ මේ තර්කානුකූලව මේ ක්‍රියාදාමයේ වෙන හැටි. ලෝකයේ සාරයි කියලා අල්ලන් හිටියාම වෙච්ච දේ මොකද්ද? අසාරයයි වැටුණාම වෙන දේ මොකද්ද කියලා. එහෙනම් මෙච්චර කල් ලෝකයේ සාරයි කියලා අල්ලගෙන අර සිල් රුත සමාදන් වෙවි හිටියා. දැන් තේරුණා ලෝකයේ ඇති සාරත්වයක් නැහැ. අන්න මොකද උනේ? මෙච්චර කල් තිබිත් අර සිල් රුතයන්ගෙන් මිදුණා. තවදුරටත් සිල් රුත සමාදන් වෙන්නේ නැහැ මේ කෙනා. මේ කෙනා තුළ පිංගුතුනි නොකැඩෙන නොබිඳෙන නොසිඳෙන සීලයක් පිහිටනවා. අරිය කාන්ත සීලයේ පිහිටලා ඉන්නේ මේ උත්තමයා. සීලය කියලා කියන්නේ පිංගුතුනි සංවරට්ටේන සීලක්. සංවරපු හින්දා මොකද්ද සං? අවිද්‍යා තෘෂ්ණා දෙකෙන් යන මේ භවගමන. මේ අවිද්‍යා තෘෂ්ණා දෙක වරපු නිසා සංවරනවා කියන්නේ ඒකයි. වරනවා කියන්නේ මොකද්ද? ගහක මල් වරනවා කියන්නේ අඩුවෙවි යනවා. ගිහිලා නැති වෙලා යනවා. එහෙනම් පිංගුතුනි අන්න සංවරන්න පටන් ගත්තා. එනම් සෝතාපන්නයා තුළ සංවැරීම නිසා සීලයක් හට ගන්නවා. එනම් සීලය කියන්නේ එකක්, වත කියන්නේ තව එකක්. පොය දවසට ඇවිදිලා සමාදන් වෙන්නේ සීලයක් නෙමෙයි. පොය දවසට ඇවිල්ලා සමාදන් වෙන්නේ වතක්. සීලය පිහිටන්නේ සෝතාපන්න පුද්ගලයාට. අනිත් අයට සීලය පිහිටන්නේ නැහැ. අනිත් අයට පිහිටන්නේ වතක්. යම් සමාදානං තං වතං සංවරට්ඨේන සීලං. යම් සමාදානයක් ඇද්ද ඒක වතක්. සංවරට්ඨේන සීලං. එහෙනම් සංවැරුවන අවිද්‍යා තෘෂ්ණා හට ගැනීම ටිකින් ටික අඩු කරගෙන යන ගියා නම් ඒ අඩු කරන මට්ටමට සීලය පිහිටනවා. එහෙනම් මට කියන්න, සීලයෙන් පරිපූර්ණ සෝතාපන්නයාද අරිහතුන් වහන්සේද? කවුද සීලයෙන් පරිපූර්ණ? අරිහතුන් වහන්සේ. ඇයි? අවිද්‍යා තෘෂ්ණා දෙකෙන් හටගන්න සහ මුලින්ම නැවතිලා තියෙන. එහෙනම් සීලෙන් පරිපූර්ණ වෙනවා ඒ උත්තරය. කිසිම පාපයක් උන්වහන්සේ අතින් වෙන්නේ නැහැ. හැබැයි සෝතාපන්නයා තුළ පින්වතුනි සීලයක් පිහිටනවා. පංච සීලය පිහිටනවා සෝතාපන්නයා තුළ. පංච සීලය කියන්නේ පානාති පාතා නෙමෙයි. පහාන සීල, වේරමණී සීල, චේතනා සීල, සංවර සීල, අවිතික්කම සීල කියන. ඔය පංච සීලය සෝතාපන්නයා තුළ පිහිටනවා ස්ථිරව. ආයි කැඩෙන්නේ නැහැ, බිඳෙන්නේ නැහැ. දැන් පොයට සීල් ගත්තාම ඔය සීල් කැඩෙන්නේ නැද්ද? පොයට සීල් ගත්තාම ඔය සීල් කැඩෙන්නේ නැද්ද ඔබත්? කැඩෙනවා නේද? වතක් බිඳෙන්න පුළුවන්, සීලය බිඳෙන්න බෑ. ඒකයි කිව්වේ සීලය කියන එක හටගන්නේ සෝතාපන්නයා තුළ. එදෙනින් මෙහාට සීලය කියන එක කාගෙවත් හටගන්නේ නැහැ පිංගත. මම ඔප්පු කරලා පෙන්නන්නම් ඒ කාරණාවත්. නැත්නම් ඔය මේ මැද අහලා ඇති මේ සද්ධර්ම නිරන්තරයෙන් ශ්‍රවණය කරන අය මේවා විවිධාකාරයෙන් දේශනා කරලා තියෙනවා. අදම මේ දේශනාවක් අහනවා නම් නැත්නම් ගැටෙන්න පුළුවන්. එහෙනම් අපි සීල සමාදන් වෙන්නේ. මේක උපදින්න ඇති ඉස්සෙල්ලානේ අපි සීල සමාදන් වෙන්න ගත්තේ කියලා හිතෙන්න පුළුවන්. පිංගුතුනි වැද්දෙකුට බැරිද සිල් ගන්න? පුළුවන්. වැද්දාගේ රස්සාව මොකද්ද? පත්තු මරණ එක. බොහොම හොඳයි. වැද්දෙක් සිල් සමාදන් වුණා. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා ශික්ෂාපදේ සමාදන් වුණා. එහෙනම් ඒ ශික්ෂාපදේවත් ඒ වත සමාදන් වෙලා මේ පුද්ගලයා අද දවසේ කටයුතු කරනවා. මේ පුද්ගලයා සීලේ සමාදන් වෙලා, මේ වත සමාදන් වෙලා, ශික්ෂාපදේ සමාදන් වෙලා පන්සල වත්තේ හැදී පොඩ්ඩක් එහාට මෙහාට ඇවිදිනකොට දකින්න වලකට වැහිලා ඉන්න ආවේ. මේක මරයිද? මේ හාවව මරයිද? නැහැ. ඇයි ඒ? වතක් සමාදන් වෙලා ඉන්නේ. දැන් මරන්න බෑ, පානාති පාතා කැඩෙනව මැරුවොත් එහෙම. ඉතින් සිල් ඔක්කොම පවාරණ වෙලා ගෙදර ගිහිල්ලා පහුවෙන්ද දවසේ පොරෝ කෙටියත් අරගෙන මේ වැද්දා යනවා පන්සල් වත්තේ. යනකොට දකින්න අර හාවව. දැන් මරයිද නැද්ද? මරයිද නැද්ද? මරයි. එහෙනම් දැන් මරනවා නම් ඊයේ මැරුවේ නැත්තම් පින්වතුනි දැන් ඔබට තේරෙනවද සීලය කියන්නේ මොකද්ද? වත කියන්නේ මොකද්ද කියලා. එහෙනම් යම් සමාදානං තං වතං. යම් සමාදානයක් ඇද්ද ඒක වතක්. ඒ වත රකින්න එක බොහොම හොඳයි. මේ වැරදි කියනව නෙමෙයි. උදේ ඉඳලා හවස වෙනකන් යම් වතක් සමාදන් වෙලා ඒ වත පූර්ණේ කරන එක බොහොම හොඳ වටින කටයුත්තක්. නමුත් සීලය නෙමෙයි ඒකට කියන්නේ. සංවරට්ඨේන සීලං. සංවරන්න ඕනේ. අවිද්‍යා තෘෂ්ණා දෙකෙන් යන මේ භව ගමන නවත්තන්න නවත්තන්න තමයි සීලය කියන එක පිහිටන්නේ තමන් තුළ. සෝතාපන්න උත්තමයෙක් එදා ඔබත් එක්ක මෙහෙවස් සමාදන් වෙලා ඉන්නවා. මේ වැද්ද එහායින් යනකොට මේ සෝතාපන්නයත් යනවා අර වලගාවින් දකින්නවා අර හාවව. සෝතාපන්නයට හිතෙයිද මරන්න? නෑ. මේ අනිච්ච දුක්ඛ අනාත් ආසාර ලෝකේ මේ මහා පෙලිල්ලකින් පෙලෙන මේ ලෝකේ මූව මරලා මම මොන දෙයක් ගන්නද? ඕන් ඔය හැංගීම ඇති වෙනවා. පෙහෙවස් පවාරණේ වෙලා ඊළඟ දවසෙත් මේ සෝතාපන්නය උතනින් යනවා. දැම්මරයිද? දැම්මරයිද පිංගතනි? ඒත් නෑ. ඇයි ඒ? ඇයි දැම්මරන්නේ නැත්තේ? අනිත්‍ය දුක්ඛ අනාත් අසාර ලෝකේ මේ මහා පෙලිල්ලකින් පෙලෙන මේ ලෝකේ මට මේකගේ මස් අරගෙන මම මොනව කරන්නද? මේකගේ ප්‍රාණඝාතය කළා මම මොනව කරන්නද? එදාටත් එතුමට තියෙන ඒ හැඟීමම තමයි. එහෙනම් දැන් ඔබට පේනව නේද පිඟුදු යම් ස්ථිරත්වයක් තියෙනවා එතන. සංවරට්ඨේන සීලං. එහෙනම් සංවරණ නිසා තමයි පිඟුදුනි ඒකට සීලය කියන්නේ. එහෙනම් දැන් ඔබ තුල ඇති කරගන්න ඕනේ සංවැරීම නිසා හටගන්න සීලයේද එහෙම නැත්නම් වතපූර්ණේද? ඔබ දන්නව මොකද්ද කියලා. එහෙනම් සීල සමාදන් වෙන්න එපා. ශික්ෂාපද සමාදන් වෙන්න. සීලේ පරිපූර්ණේ කරගන්න උත්සාහ කරන්න. ඔය වචන දන්නේ නැති නිසා තමයි ඔය ප්‍රශ්නේ තියෙන්නේ. සිල් ගන්න යනවා, සිල් සමාදන් වෙන්න යනවා. සිල් සමාදන් වෙන්න නෙමෙයි, ශික්ෂාපද සමාදන් වෙනවා. සීලය පූර්ණේ කරන. එහෙමයි වෙන්න ඕනේ. දැන් එහෙනම් බලමු මේ සෝතාපන්න වෙන්න මොකද්ද කරන්න ඕනේ කියලා. එතකොට හරි. දැන් හැම කෙනෙක්ම දන්නවා මැරිලා කුණු අපාය යනවා කියලා. එහෙනම් දැන් මේකෙන් බේරෙන්න ඕනේ. සෙල්ලම් කරලා හරියන්නේ නැහැ. මේ බණටි ගහලා හෙට ඕක කණින් අතහැරලා දායි සමහරු. මට කරන්න දෙයක් නැහැ ඒක. හැබැයි මනාවකට තේරුම් ගන්න තේ එකක් තියෙනවා පින්වදිනේ. මැරිලා අපාය යන එක නම් ලේසි වැඩක් නෙමෙයි. මැරිලා මල පෙරේතය වෙන එක නම් ලේසි වැඩක් නෙමෙයි. පුළුවන් නම් තමන්ව බේරගන්න. තමන්ට පොඩි හරි බුද්ධියක් තියෙනවා නම් තමන්ව බේරගන්න උත්සාහ කරන්න. ඇයි පින්වදිනේ අපි මේ ලෝකේ සැරිසරන්නේ? ඇයි අපි මේ ලෝකෙට කැමති? ඇයි අපිට සාරයි කියලා වැටහෙන්නේ? ඇයි අපි වස්තුන්ට ඇලෙන්නේ? ඔන්න ඔය ටික තෝරගන්නවා. ඇයි අපි සත්ව පුද්ගල ද්‍රව්‍ය වස්තු වලට ඇලෙන්නේ? ඔන්න ඕක හරියටම තේරුම් ගත්තොත් ප්‍රශ්නෙට විසඳුමක් එනවා. අපි දන්නවනේ දුකට හේතුව මොකද්ද? දුකට හේතුව මොකද්ද? ඉපදීම කියලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් තව එකක් තියෙනවා මොකද්ද? තණ්හාව. නේද? මේ හැමෝම දන්න කාරණාවන්නේ. දුකට හේතුව මොකද්ද කියලා ඇහුවොත් උඩ පැනලා කියනවා මොකද්ද? තණ්හාව. තණ්හාවට හේතුව මොකද්ද කියන්නේ? දැන් මොඩියෝ නෙමෙයිනේ අපි. මොඩියෝ නෙමෙයිනේ අපි. නිකං දේවල් වලට තණ්හා කරන්නේ නැන්නේ. ඔබ හැම දෙයකටම තණ්හාද? හැම දෙයකම තණ්හාද? එහෙම කියන්න බෑ. අපි හැම දෙයකම තණ්හා නැහැ. ත්‍රස්තවාදී නායකයෙක් විසින් සියල්ලම ඝාතනය කරන යද්දී ඒ දේ ත්‍රස්තවාදී නායකයාට තණ්හාද? මං අහන්නේ ඔබ ඒ පුද්ගලයා කෙනෙහි තණ්හාවක් තියනවද ඔබට? ඒ පුද්ගලයා ඔබේ කරගැනීමේම අදහසක් තියනවද? නෑ. තියෙන්නේ මොකද්ද? හමුණෝ පයින් ගන්න ඕකට කියලා නේද? එහෙනම් මේ තණ්හාව කියන එක එන්නේ කොහෙන්ද කියලා හොයලා බලන්න ඕනේ පිංගතුනි. තණ්හාව කියලා කිව්වට විතරක් හරියන්නේ නැහැ. තණ්හාව කියලා කියන්නේ තණ්හි හාවීම. ඒ තන හාවෙන ස්වභාවය. යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රා විනන්දනි. ඕක ගැඹුරු වැඩි. ඕක සරලව ගන්න නිරුක්තියකින්. තණ්හා කිව්වේ තණ්හි හාවීම. තණ්හාවීම. ඒ තන ඇලෙන ස්වභාවය. ඒ තන හා වෙනවා කිහිලි. මේ තණ්හාවටත් හේතුවක් තියෙන ඔන්න ඔය හේතුව හොයන්න ඕනේ. මේ ලෝකේ සැරිසරන්නේ පිංගුදුනි මුලා වෙච්ච දෘෂ්ටියකින්. ඒ මුලා දෘෂ්ටිය තමයි අපි හිතන් ඉන්නවා මේ ලෝකේ දේවල් අපි කැමති වසඟේ තියෙනවා කියලා. සිංහලෙන් ගන්න ඔක්කොම අනිත් ඒවා අතහැරලා. අපි වසඟේ තියනවා කියලා හිතාගෙන තමයි අපි මේ ලෝකේ දේවල් කරන්නේ. දරුවෝ හදන අම්ම කෙනෙක් දරුවෙක්ව මේ ලෝකෙට ගේන්නේ තමන් වසඟේ තියනවා කියලා හිතාගෙන නෙමෙයිද? අර දරුවා කියන කෙනා, උපදින කෙනා, තමන් කැමති කෙනා උපදී කියලා හිතාගෙන නෙමෙයිද? ඔය දරුවා කියන දැනට ඇලෙන්නේ. හරි. ඔබ දැනන් හිටියද ඔබට හම්බ වෙන දරුවා මොන වගේද කියලා? නමුත් ඔබ දරුවෙක් හැදුව නේද? හැබැයි ඔය දරුවව හදන වෙලාවේ දෙවියෝ ගාවට ගිහින් අහනවා, දෙවියෝ අපි දරුවෙක් හදන්න යන්නේ අපිට දරුවෙක් දෙනවද? දෙවියෝ කියනවා හා දෙන්න. ඊට පස්සේ දෙවියෝ ලිස්ට් එකේ ඉන්න දරුවව පෙන්නනවා. එක කණයි තියෙන්නේ, අනික කන නෑ. ඇස් දෙකම ඔනර වෙලා රතුම රතු පාටයි, දිරිහෙනවා ඇස් දෙක. කටේ එක දතක්වත් නෑ, දිවෙල් වෙනවා, පපුවේ කෑවෙන්නේ. පාන්සු පිසාචෙක් වගේ එකෙක්ව පෙන්නනවා, මේ ඉන්නේ උඹලගේ දරුවා, මේක විතරයි දෙන්න ඉතුරු වෙලා ඉන්නේ. දැන් ඔබ ගන්නවාද? දැන් ඔබ ගන්නවාද ඔය ළමයව? ඉතින් ඔබ දරුවෙකුට හරි ආසාවෙන් හිටියේ. ඉතින් ඇයි ගන්න නැත්තේ? ඔබ හරි ආසාවෙන් දරුවෙකුට හිටියේ පින්වත. දරුවෙක් ඕනේ කී කියන හිටියේ. ඇයි ඔබ ඔය දරුවව ගන්න නැත්තේ? ඒක ඔබේ කැමැත්ත නෙමෙයි නිසා නේද? එහෙනම් ඔය ගැන දන්නේ නැතුව දරුවෙක් හැදුවේ ඔබගේ කැමැත්ත ඉෂ්ට වේ කියලා හිතාගෙන නෙමෙයිද? එහෙනම් ඔබගේ කැමැත්ත ඉෂ්ට වෙන්නේ නැහැ කියලා හරියටම දැනගත්ත වෙලාවේ ඔබ තණ්හා කළේ නැහැ නේද? තේරුම් ගන්න මේ තැන. අර දෙවියෝ පෙන්වුවාම අර පාන්දු පිසාචයව ඔබ එපා කිව්වා නේද? ඔබ තණ්හා කළාද? නෑ, ඔබ එපා කිව්වා. ඔබ තණ්හා කළේ නෑ. එහෙනම් ඔබගේ වසඟේ පවතින්නේ නෑමයි කියලා දැනගත්තාම ඔබ මොකද කිව්වේ? ඔබ ලෝකෙට ඇලෙන්නේ නෑ. එහෙනම් දැන් ලෝකෙට ඇලෙන්නේ වසඟේ පවති කියලා හිතාගත්ත දෘෂ්ටිය නිසා. වසඟේ පවති කියලා හිතාගත දෘෂ්ටිය නිසා තමයි පිඟුදුනි ලෝකෙට ඇලෙන්නේ. ඔන්න ඕකට තමයි කියන්නේ මෝහය හේවත් අවිද්‍යාව කියලා. ඇත්ත නොදැනීම. මොකක්ද එහෙනම් ඇත්ත මේ ලෝකෙ මේ? ඇත්ත කියන්න තමයි සම්බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළව. හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති. ඔන්න ඇත්ත ලෝකෙ මේ. අපේ දෘෂ්ටිය මොකක්ද? අපි වසඟේ තියනවා කියලා ගත්ත දෘෂ්ටි. ඇත්ත මොකද්ද? හේතුම් පටිච්ච සම්භූතං. හේතුන් ගැළපීලා බැඳීමෙන් විද්‍යාමාන වෙනවා. හේතු නැති වුණොත් පැවි වෙලා යනවා. මේ ලෝකෙට පින්වතුනි වස්තු ද්‍රව්‍ය වස්තු සත්ව පුද්ගල ඔය ඕනේ කෙනෙක් හැදෙන්නේ හේතු ටිකක ඵලයක් විදිහට. හේතු ටිකක් ගැළපීලා බැඳෙනකොට ඵලයක් හැදෙනවා. මෙතන ඉන්නවද කවුරුත් ජීවිතේ එකම එක වතාවක් හොද්දක් හදපු අය? හොද්දක් හදපු අය කාටවත් හොදි හදන්න බෑ. හොද්ද හැදෙන්න තියෙන හේතු එකතු කරන්න විතරයි පුළුවන්. හොද්දක් හැදුවද හොද්ද හැදුනද? හොද්ද හැදුනා කොයි වෙලාවටද? අවශ්‍ය හේතු ටික එකතු කළාම. ආච්චි අම්මගේ හොද්ද හරිම රහයි, අම්මගේ හොද්ද බල්ලෙකුට කන්න බෑ කියලා දරුවා කියන්නේ. අම්මත් හේතු එකතු කළා හොද්ද හැදුනත්, ආච්චි අම්මත් හේතු එකතු කළා හොද්ද හැදුනා. එහෙනම් ওই දෙකම ඵලයක්. ওই ඵල දෙක හැදිලා තියෙන්නේ හේතු සකස් වීමකින්. හේතුන් ගැළපීලා බැඳීමෙන් සමවායෙන්. හේතු ගැළපීලා බැඳීමෙන් තමයි පිංගුතුනි සකස් වෙලා තියෙන්නේ. ගින්න කියන එක හටගන්නේ කොහමද? ගින්න කියන එක හටගන්නේ කොහමද? හේතු සකස් වීමකින්. කාටවත් ගිනි ඇති කරන්න බෑ. අපිට පුළුවන් හේතු තුන එකතු කරන්න විතරයි. විද්‍යාඥයෝ හේතු තුනක් පෙන්වලා දිනවනේ ගින්න ගැන. දහනීය වෙන ද්‍රව්‍යයක් තියෙන්න ඕනේ. ඔක්සිජන් තියෙන්න ඕනේ, උෂ්ණත්වයක් තියෙන්න ඕනේ. ඔන්න ඔය තුනේ එකතුව තමයි ගින්න කියන්නේ. එහෙනම් පින්වදින ගින්නක් ඇති කරන්න පුළුවන් ද අපිට? ගින්නක් ඇති වෙනවා මක්ුණාවද? හේතු එකතු කරලා. එහෙනම් හේතු එකතු කරන කල උදා වෙනවා, ඇති වෙනවා නෙමෙයි. මේ ලෝකේ තියෙන කිසිවක් ඇත නැත ප්‍රත්‍යයෙන් පනවන්න බෑ. මේ ලෝකේ කිසිවක් ඇත කියන්නත් බෑ, නැත කියන්නත් බෑ. දෙකම වැරදි. ඒකයි කියන්නේ ආත්ම කියන්නත් බෑ, අනාත්ම කියන්නත් බෑ. ශාස්ත්‍රඥ වහන්සේගේ වාදයේ ආත්මවාදයත් නෙමෙයි, අනාත්මවාදයත් නෙමෙයි. ශාස්ත්‍රඥ වහන්සේගේ වාදයේ හේතුඵලවාදේ. අවබෝධ කරන ඔය හේතුඵලවාදයේවත් පටිච්චසමුප්පන්නතාවය කියන්නේ මොකද්ද කියලා හරියට. හේතු එකතු වෙන්න, හේතු එකතු කරන කල් උදා වෙනවා. ඒක කිව්වේ ඇති වෙනවා නෙමෙයි. ඇතිවීම නැතිවීම පනවන්න බෑ සම්බුද්ධ ශාසනයක. පනවන්න පුළුවන් උදා වීමයි වැය වීමයි. එහෙනම් හේතු එකතු කරන කල් උදා වෙනවා. හේතු එකතු කරන එක නතර කළොත් මොකද වෙන්නේ? උදා වීම නතර වෙනවා, හෙවත් නිර්ුදා වෙනවා. නිරෝධ වෙනවා කියන්නේ ඔන්න ඔක. නිරෝධ වුණා කියන්නේ නිර්ුදා වුණා. මෙච්චර කල් උදා කර කර හිටියේ, දැන් නිර්ුදා කරනවා. දැන් උදා කරන්නේ නැහැ. දැන් මොකද වෙන්නේ? දැන් අර ඵලය ආයි හටගනියද? මගේ අතේ තියෙනවා කියලා හිතන්න ලයිටර් එක. ඔය ලයිටර් එකේ ගිනි ගල මම ගැහුවහම ගින්දරක් ආවා. මම මේකට හේතු එකතු කරමින් ඉන්නේ. ඇයි අර බටන් එක ප්‍රෙස් කරගෙන ඉන්නේ? ඔය බටන් එක ප්‍රෙස් කරලා තියාගෙන ඉන්න තාක්කල් මම මේකට හේතු සපේනවා. ඔක්සිජන් එන තාක්කල් මම මේකට හේතු සපේනවා. අර උෂ්ණත්වයේ එන තාක්කල් මම මේකට හේතු සපේනවා. ඕක නැවතුනොත් මොකද වෙන්නේ? ගින්න නැවතත් උදා වෙයිද? නැහැ. අන්න නිර්ුදා වෙනවා. නිර් ආය උදා වෙන්නේ නැහැ. අපිට කියන්න පුළුවන් ද පින්වදෙනි ගින්න කොහෙට හරි ගියා කියලා? නැහැ. ලයිටරේ ගහනකොට ගින්න කොහෙන් හරි ආවද? නැහැ. ගහන ලයිටරේ නිවනකොට ගින්න කොහෙට හරි ගියාද? නැහැ. එහෙනම් කොහෙද ඇත නැත කියලා අන්ත දෙකක් තියෙන්නේ. හොඳට තේරුම් ගන්න මේ. ඔය ගැඹුරු නැහැ මේවා. බොහොම සරලව තේරුම් ගන්න මේ කියන කරුණ. එහෙනම් සම්බුද්ධ ශාසනයක ඇත නැත ප්‍රත්‍ය පනවන්න එපා. උදා වීමයි වැය වීමයි පිළිබඳ දකින්න. ඔය උදා වීම වැය වීම පිළිබඳ දකින්න ඥාණයට කියනවා උදයබ්බ ඥාණය. උදයව්‍ය ඥාණය කියලා. එහෙනම් උදා වෙන හැටි දකින්න ඕනේ, වැය වෙන හැටි දකින්න ඕනේ. එහෙනම් පින්වදනේ හේතුන්ගෙන් හටගන්න දේවල් මේ ලෝකේ තියෙන්නේ. හේතුන් ගැළපීලා බැඳීමෙන් විද්‍යාමාන වෙන ඵල. තව එක උදාහරණයක් ගමු. මේ මේසේ, මේ මේසේ කකුල් හතරයි ලෑල්ලයි ගැළපීලා බැඳීමෙන් හැදිච්ච එකක්ද නැද්ද? දැන් මම මේ අල්ලලා තියෙන මේසේද, මේ ඇල්ලුවේ මේසේද? මොකද්ද මම මේ ඇල්ලුවේ? ලෑල්ල. දැන් මම මේ ඇල්ලුවේ මේසේද? නෑ කකුල, නෑ කො මේසේ. මේ කකුල් හතර කෙලින් කරලා මේ ලෑල්ල මේ කුඩ තියද්දි මේසේ කොහෙන් හරි ආවද නැත්නම් මේසේ උදා වුණාද? හොඳට බලන්න. තර්කානුකූලව මේ ධර්මයේ ගන්න බින්වදිනේ. මේසේ උදා වුණා. මම මේ ලෑල්ල කකුල් හතර මත තියන් ඉන්න තාක්කල් මම මේකට හේතු එකතු කරනවා නේද උදා වෙන්නේ? අන්න එතකොට ඔබට ඵලයක් විද්‍යාමාන වෙනවා. අන්න මේ විද්‍යාමාන වෙන ඵලයට කියනවා මේසේ කියලා. මේසේ කියලා එකක් මෙතන නෑ පින්වතුනි, විද්‍යාමාන වෙනවා. ඒකයි කිව්වේ හේතුම් පටිච්ච සම්භූතං. විද්‍යාමාන වෙවි තියනවා. හේතු භංගා නිරුද්ධති. හේතු භංග කළොත්, හේතු ඇති වෙන හේතු දාන එක නැවැත්තුවොත් නිර්ුදා වෙනවා. මෙච්චර වෙලා උදා වෙවි හිටපු එක නිර්ුදා වෙන්න පටන් ගන්නවා. එහෙනම් මම මේකේ කකුලක් අයින් කළොත් එහෙනම් මොකද වෙන්නේ? නිර්ුදා වෙන්න ගත්තා. ආයේ මේසේ නැහැ. එහෙනම් දැන් ඔබ හොඳ ආකාරවම දන්නවා නේද පිංගදිනේ මේ ලෝකයේ මේ වස්තු ද්‍රව්‍ය ඔය හැම එකක්ම හැදිලා තියෙන්නේ හේතුන් ගැළපීලා බැඳීමෙන් කියන. ඔතන තියෙනවද පිංගදෙනි ඔබගේ කැමැත්ත කියලා එක? ගින්දර සමාන වෙන්නේ මොකටද? උෂ්ණත්වය, ධන, දාහ්‍ය ද්‍රව්‍ය, ධන, දහන පෝෂකය සමානයි ගින්දර. ඔව්ද නැද්ද? කොහේද ඔක ඔබේ කැමැත්ත තිබ්බේ? ඔය සමීකරණේ කොතනද ඔබගේ කැමැත්ත තිබ්බේ? ඔබගේ කැමැත්ත ධන ඔක්සිජන් ධන, අක්කගේ කැමැත්ත ධන, නංගිගේ කැමැත්ත ධන, බාප්පගේ කැමැත්ත ධන, ඔය ඔක්කොගෙම කැමැත්තක් වෙන්නත් එපා ගින්දර අවුලෙන්න. එහෙම ඔය කාගේවත් කැමැත්ත ඕනේද පින්වතුනි? ඒකට එහෙනම් කාගේවත් කැමැත්තක් මතක රඳා පවතිනවද? මම මෙතන ගිනි කූරක් ගහන්න යනකොට මෙතන කෙනෙක් කියනවා ඕක වගේ කැමැත්ත නම් ඕක ගහන්න එපා, වාදි ගින්න නෑ. තව කෙනෙක් කියනවා ගින්න ඕනේ, ගින්න තියෙනවා. ඔය දෙක මත රඳා පවතිනවද පින්වතුනි? මගේ මේ ගිනි කූර පත්තු වෙන්නේ එක නැත්නම් ගිනි කූර පත්තු වෙන්න ඕනේ අර කරුණ තුන විතරක් නෙමෙයිද? එහෙනම් ඔබට තේරෙන්නේ නැද්ද අවිද්‍යා සහගත ස්වභාවයක අපි ජීවත් වෙනවා කියලා? හේතුන්ගෙන් හැදිනකොට හේතු නැති වෙනකොට නැති වෙලා යනවා. අපි කොහොමද ගන්නෙ අපි වශයෙන් තියෙනවා කියලා? ඔබේ ඔය දරුවාද ජීවතුන් අතර ඉන්නේ ඔබ කැමති හින්දාද? නැත්නම් ජීවත් වෙන්න අවශ්‍ය සියලුම හේතුන් එකතු වෙලා තියෙන හින්දාද? හේතු සැකසීලා තියෙන නිසා, හේතුන් ගැළපීලා බැඳිලා තියෙන නිසා ළමයා ජීවත් වෙනවා. අම්මා ජීවත් වෙනවා, අක්කා නංගි අයියා මල්ලි ඔක්කොම ජීවත් වෙනවා. ඒක හේතුවක් හරි අයින් වුණොත් මොකද වෙන්නේ? වැඩේ ඉවරයි. එහෙනම් කොහෙද පිටින් තමන් වශයෙන් පවතින්නේ? ඔය ඔබට අද ලස්සන මූණක් තියන්නේ ඇයි? ඔය ලස්සන මූණ කියන්නේ මොකද්ද? හේතු ටිකකින් හැදිච්ච ඵලයක් නෙමෙයිද? ඔය එක හේතුවක් හරි නැති වුණොත් මොකද වෙන්නේ? නිර්රුදා වෙනව නේද? බල්ලෙකුට බලන්න බැරි වෙන්නේ ඊට පස්සේ. ඔන්න බලන්න ඉතින්. ඇයි අද මේ වහලේ කඩා වැටෙන්නේ නැත්තේ? අපේ කැමැත්ත හින්දාද? නෑ, ඒකට හේතු නෑ. ඒකට හේතු සැපේ වුණොත් මොකද වෙන්නේ? මේක කඩා වැල්ල අපි ඔක්කොම චෝප්ප වෙලා යනවා. ඔය 800ක් 1000ක් මැරෙන්නේ ප්ලේන් වල ගිහිල්ලා. ඒගොල්ලන්ගේ කැමැත්ත මොකද්ද? මම මැරෙන්න එපා. නවත් වෙන්නේ මොකද්ද? හේතු සැකසුණා නම් පින්වතුනි ආයි කාටවත් එපාද හාද කියන්න අයිතියක් නෑ. හේතු සැකසුනොත් ඵලය හැදෙනවාමයි. බල්ලු වෙන්න කැමති කවුද? කවුරුත් නැහැ. හැබැයි බලු වැඩ කළොත් මොකද වෙන්නේ? බලු ගතියෙන් ඉඳගෙන බලු වැඩ කළොත් එහෙම බලු ජාතිය හැදෙන එක නවත්තන්න පුළුවන්ද? බෑ. කැමැත්ත වෙන එක. එහෙනම් කැමැත්තට මේ ලෝකේ නැහැ. ඔන්න ඕක හොඳට තේරුම් ගන්න. අපේ කැමැත්ත කියන එක මේ සමීකරණේ නැහැ පින්වතුනි. තියෙන්නේ හේතුන්ගේ ගැළපීමක් විතරයි. එහෙනම් හේතුන් ගැළපීලා බැඳීමෙන් උදා වෙනවා, හේතු නැවත්තපු ගමන් බැහැ වෙනවා. දැන් බත් හැලියේ ඉඳෙන්න ඔබ ගින්දර දානවනේ. මේ හොඳට තේරුම් ගන්න මේවා කියන්නේ. ගින්දර දාලා ටික වෙලාවක් ගියාට පස්සේ මොකද වෙන්නේ? දර කැලලට ඇවිලි ඇවිලි ඇවිලි ඇවිලි එළියට එනවා නේද? එහෙනම් දැන් මේ බත උදා කරගන්න නම් මොකද්ද කරන්න ඕන? නිරන්තරයෙන් හේතු සකස් කරන්න ඕනේ. හේතු එකතු කරනවා. අර අර අර ගිනි පේලි ටික මොකද කරන්නේ? ඇතුල් කරනවා. ඇතුල් කර කර ඇතුල් කර කර තියාගෙන ඉන්නවා. එහෙනම් හේතු සකස් කරන තාක්කල් ඵලයේ විද්‍යාමානයි. හේතු නැති වුණොත් ඵලයේ නැහැ. එහෙනම් ඔබගේ කැමැත්තක් මෙතනට අදාළ නැහැ. දැන් මේක තර්කානුකූලව වැටහෙනවද? ඔබගේ කැමැත්ත කියන එක මේකට අදාළ නැතිව ඔබගේ දරුවාද ජීවතුන් අතර ඉන්නේ ඔබ කැමති හින්දාන මේ ලෝකේ එක දරුවෙක්වත් මැරෙයිද? මොන අම්මද කැමති තමන්ගේ දරුවා මැරෙනවට? එහෙනම් එක දරුවෙක්වත් මැරෙන්නේ නැහැ. ඔබගේ අම්මාද ජීවතුන් අතර ඉන්නේ ඔබේ කැමැත්ත නිසාන මල්සාලා වහන්න වෙනවනේ. හැම දරුවෙක්ම කැමතිනේ තමන්ගේ අම්මලා ජීවතුන් අතර ඉන්නවට. හේතු සකස් වෙනකන් ඉන්නවා. එහෙනම් දැන් මහා උජාරුට උඩ පැන පැන හිටියට අදාළ හේතු ටික සකස් වුණා නම් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? ඉවරයි නේද? පිළිගන්නවද? එහෙයි කියන්න එපා පිංගතේ. එහෙයි යොවෙන්න එපා. තර්කානුකූලව මට කියන්න, පිළිගන්නවද නැද්ද මේ කියන්නේ? පාලි පැත්තකට දාන්න. පද ඔක්කොම පැත්තකට දාන්න. යථාර්ථවත් ධර්මයක් තේරුම් ගන්න. තර්කානුකූලව වටහා ගන්න. යම් දෙයක් අපි වසඟේ නැත්තම් ඒ දේ නිසා අපිව පෙළෙනවද නැද්ද? පෙළෙනවද නැද්ද? පෙළෙනවා. මම හොඳ උදාහරණයක් කියන්න. ඔය ඉස්සර ආනන්ද නාලන්ද ඉස්කෝල ගාව බෝම්බ තියෙනවා කියලා ආරංචි එනවා. සිංහල බෞද්ධ ඉස්කෝලනේ. අපේ ඉස්කෝලයක් ගාව බෝම්බයක් තියෙනවා කියලා ආරංචි වෙච්ච ගමන් අපේ අම්මා හෙල්මේ දුවගෙන එන්න එතනට. ඇයි? පෙළෙන හින්දා නේද? සිංහදිනේ වසඟේ තියෙනවා නම් අම්මා දුවන්න ඕනේ. අම්මගේ වසඟේ තියෙනවා නම් අම්මා එතනට දුවගෙන එන්න ඕනේද? ඉතින් වසඟේ තියෙනවා නම් මගේ දරුවා මැරෙන්නේ එච්චරනේ. මොකටද දුවන්නේ? මොකටද මේ හති දාගෙන බස්වල නැගගෙන මේ දුවගෙන ඉන්නේ එතනට? එහෙනම් අපිට දැනিলা තියෙනවා නේද, මගේ වසඟේ තියන්න බෑ. හේතු සැකසුනොත් ඉවරයි. එහෙනම් පින්වතුනි, අන්නේම වස්තු වලට තණ්හා කරනකොට පෙළෙනවා කියලා තේරෙන්නේ නැද්ද? පුදුම පෙලිල්ලකින් පෙලිපෙලි නේද අර අම්මා ඔෆිස් එකේ ඉඳලා එතනට දුවගෙන එන්නේ. අද ඔබගේ දරුවා ඉස්කෝලේ ගියාම ඉස්කෝලේ ඇරිලා එන්න විනාඩි 10ක් පරක් වුණොත් ඔබ පෙලෙනවාද නැද්ද? ඇයි ඔබ පෙලෙන්නේ? ඔබගේ වසඟේ තියෙන හින්දාද? ඉතින් ඔබගේ වසඟේ තියෙනවා නම් මොකටද පෙලෙන්නේ? ආ, ඌ තා විනාඩි 10කින් එනවා මෙතන. ඌ එන්න ඕනේ මෙතන විනාඩි 10කින්. කියන්න බැරිය. ඇයි ඔබ පෙලෙන්නේ? ඔබ හොඳටම දන්නව නේද ඔබගේ වසඟේ පවතින්නේ නැහැ. මේකට මොනෝ වෙයිද දන්නේ නැහැ. එහෙනම් පින්වතුනි, යමක් අපි වසඟේ පවතින්නේ නැත්තම් අන්නේ වස්තුව නිසා, පුද්ගලයා නිසා පුදුමාකාර පෙළීමකින් පෙළෙනවා අපි. අවබෝධ වුණාද නැද්ද? තව උදාහරණ ගමු. අවබෝධ වුණ නැත්තම් මං කියන්නේ එහෙයි ඕන්නේ නැහැ. නැත්තම් මගේ කාලෙත් අපරාධේ, ඔබේ කාලෙත් අපරාධේ. මෙතන ඔබ සෝතාපන්න ඵලයට හෝ මාර්ගයටවත් අඩුම තරමේ පත් වුණ නැත්නම් මේ මහත්තුරුගේ කාලෙත් අපරාධේ. මුදල් වියදම් කළා මේ ලෑස්ති කළ දින මේ අපේ විහාර ප්‍රති උත්තමයන් වහන්සේලාගෙත් ඒ ඔක්කොගෙම කාලේ අපරාධේ. යථා භූත ධර්ම දකින්න, තර්කානුකූලව අවබෝධ කරන්න. යමක් හේතුන්ගෙන් නම් හටගෙන තියෙන්නේ, හේතු නැති වුණොත් නැති වෙනවා. එහෙනම් ලොකු අවිනිශ්චිතකමක් තියෙනව නේද? හැම වස්තුවක ලොකු අවිනිශ්චිතතාවයක්. ඇයි කොයි වෙලේ හේතුවක් නැති වෙයිද කියලා කවුද දන්නේ? හේතුවක් නැති වෙච්ච ගමන් ඵලේ ඉවරයි. හේතු ටික තියෙනකන් විතරක් ඵලේ තියෙනවා. කොයි වෙලාවෙ හේතු නැති වෙයිද කියලා දන්නේ නැහැ. ඒක නිසා පින්වතුනි, පුදුමාකාර පෙළීමකින් පෙළිපෙළි අපි ඉන්නේ. ඇයි පින්වතුනි හයියෙන් අකුණු ගන්න වෙලාවට ඔබ ෆෝන් එක පාවිච්චි කරන්නේ නැත්තේ? වසඟේ පවතිනවා නම් බැරි අය පාවිච්චි කරන්න. ඇයි පාවිච්චි කරන්නේ නැත්තේ? වසඟේ පවතින්නේ නැහැ, පෙළෙනවා. පුදුම පෙළීමකින් පෙළෙනවා. මේ දිවිය කොයි මොහොතේ නැති වෙයිද දන්නේ නැහැ කියලා පෙළිපෙළි ඉන්නේ හැම වෙලාවකම. පාරට බැහැලා පාර ක්‍රොස් කරද්දි, පාර හරහා මාරු වෙද්දි පෙළෙනවද නැද්ද? මේ වාහනයක් එනකොට පෙළින්න ගන්නවා. ඇයි? කොයි මොහොතේ හේතු සැකසෙයිද දන්නේ නැහැ. මේ ලෝකේ රූප කියන ඒවා හැදිලා තියෙන හේතුන්ගෙන්ද නැද්ද? රූප හේතුන්ගෙන් නම් හැදිලා තියෙන්නේ පින්වතුනි. රූප නිසා ඔබ පෙළෙනවාද නැද්ද? රූප ඔබ වසඟේ තියන්න පුළුවන්ද? හේතුන්ගෙන් හැදිච්ච ඔබ වසඟේ තියන්න පුළුවන්ද? බෑ. එහෙනම් පෙළෙනවාද නැද්ද? පෙළෙනවා. එහෙනම් රූප නිසා ඔබ පෙළෙනවා. හැබැයි ඔතන තව එකක් ඇඩ් කරන්න ඕන. ඔබගේ දරුවා නිසා ඔබ පෙළෙනවා. යාපනයේ කන්ද සාමිගේ දරුවා නිසා ඔබ පෙළෙනවද? පෙළෙනවද? නෑ. හැබැයි යාපනයේ කන්ද සාමිගේ දරුවා හැදිලා තියෙන්නේ හේතුන්ගෙන් නෙමෙයිද? තමයි. ඔබ වසඟේ තියන්න පුළුවන්ද? බෑ. හැබැයි එක දෙයක් එතන තියෙනවා. මොකද්ද? ඔබ යාපනයේ කන්ද සාමිගේ දරුවාට තණ්හා කළා නෑ. දැක්කද? එහෙනම් තණ්හා කළේ කාටද? තමන්ගේ දරුවට. ඒක නිසා මොකද උනේ? ඔන්න පෙළෙනව හොගා. යම් තැනක හා වුණා නම් පින්වතුනි, අන්නේ හා වෙච්ච තැන නිසා පුදුමාකාර පෙළීමකින් පෙළෙන්න පටන් ගන්නවා. මේකට හේතු වෙන්නේ අන්න අර ටික. හේතුන්ගෙන් හටගෙන තියෙන්නේ වසඟේ පවත්වන්න බෑ. එන්නේ ඒවා නිසා පෙළෙනවා. ඔය තුනම එකට ගන්න. එතකොට මේක හොඳට තේරෙනවා. හේතුන්ගෙන් හටගෙන දිවීම ලෝකේ තියෙන ධර්මතාවය. මගේ වසඟේ පවත්වන්න බෑ කියලා කියන එක මෙච්චර කල් ගෙනාපු මුලා දෘෂ්ටියෙන් වෙන්වීම. ඔන්න ඔය නිසා පෙළෙනවා කියලා දැකීම සත්‍ය දැකීම. එහෙනම් දැන් මට කියන්න, මේ ෆෝන් එක නිසා, මේක මගේ නම් මේ ෆෝන් එක නිසා මම පෙළෙනවද නැද්ද කතා කරන්න. ඇයි කොයි වෙලාවේ කැඩෙයිද දන්නේ, කොයි වෙලාවේ වැටිලා බිඳෙයිද දන්නේ, කොයි වෙලාවේ වැඩ කරන එක නතර වෙයිද දන්නේ. ඇයි හේතුන්ගෙන් නැදිලා තියෙන්නේ? මගේ වසඟේ තියන්න බෑ. එහෙනම් පෙළෙනවා. මේක අතට ගත්ත වෙලාවේ ඉඳලා, මේක මම මගේ කියාගත්ත මොහොතේ ඉඳලා මම පෙළෙනවා ෆෝන් එක නිසා. මේ වීදුරුව මගේ නම් මේ වීදුරුව නිසා මම පෙළෙනවාද නැද්ද? පෙළෙනවා. ඔබ එහෙයි කියලාද ඔය කියන්නේ? මං කියන එකට ගානට ඇලපෙන්නද කියන්නේ, නැත්නම් තේරුම් අරන්ද කියන්නේ? තේරුම් අරන් කියනවා. සාත්‍රුන් වහන්සේගේ ධර්මයේ හේයියෝ නැහැ. තර්ක කරන්න පුළුවන් තරම්. ධර්මයේ අතක්කාවතරයි කියලා කිව්වේ තර්ක කළා වෙනස් කරන්න බෑ කියන එක මිසක් තර්ක කරන්න එපා කියන එක නෙමෙයි. ධර්මයේ දන්නේ නැති අය තමයි කියන්නේ තර්ක කරන්න එපා කියලායි බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ කියලා. තර්ක කරන්න එපා නෙමෙයි පින්වතුනි, තර්ක කළා වෙනස් කරන්න බෑ. ඒකයි එදා ධම්සක් පැවතුම් සූත්‍රයේ දේශනා වෙලාවේ දෙවිවරු කෑක ගහ කිව්වේ, ප්‍රීතිගෝසා පැවැත්වි. ඒතම් භගවතා බාරාණසියන් ඉසිපතනේ මිගදායේ අනුත්තරන් ධම්මචක්කප් පවත්තිතං අප්පතිවත්තියන්. සමනේනවා බ්‍රාහ්මණේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේනසිවා ලෝකස්මිත්. මේ ලෝකයේ ඉන්න දෙවි කෙනෙකුට, බ්‍රහ්මයෙකුට, මාරයෙකුට, ශ්‍රමණ බ්‍රාහ්මණයෙකුට, කිසිම කෙනෙකුට මේ පවත්තන්න ඉදිච්ච මේ සද්ධර්මය, මේ දහම් න්‍යාය වෙනස් කරන්නත් බෑ, නැවත පවත්වන්නත් බෑ. එහෙනම් ධර්මයේ අතක්කා වචරයි. තර්ක කරන්න බය නැතුව. විශේෂයෙන්ම තරුණ තරුණියන්ට මම කියන්නේ, මේ ධර්මයේ තර්ක කර කර අවබෝධ කරගන්න. එහෙයියෝ බිහි කරගන්න එපා, එහෙයියෝ බිහි වුණොත් පරාදයි. ධර්මයේ තේරුන්නේ නැහැ කියන්නේ සසර ගමනේ තමයි. මේ මේක තනි කරම පින්වදින එක විද්‍යාවක්. මේ කතා කරන්නේ සයන්ස් එකක්, මේ කතා කරන්නේ මම. ඒක නිසා තමයි අද මේ ලෝකේ රටවල් 44ක් මේ සද්ධර්මයේ ධර්මයයි ඔබයි එක්ක ඉන්නේ. රටවල් 44ක පිරිස් මෙන්න හෝගාලා පැවිදි වෙන්නේ නැවද? ධර්මයයි ඔබයි ආරාමයේ හදනවා අපි. හුදෙක්ම නිවන් අවබෝධයේ පිණිස පමණයි. වෙන කිසිම දෙයකට එතනට එන්න බෑ කාටවත්. නිවන් දකින්න විතරයි. 80කට අධික පිරිසක් පැවිදි වෙනවා. රට රටවල් වලින් ඇවිදilla. ලංකාද්වීපෙත් පිරිසක් ඉන්නවා. ඊයේ ධර්ම දේශනාව අවසන්ගෙනකොට 10කට වැඩි පිරිසක් ඇල්ලකෝ අපිට පැවිදි වෙන්න ඕනේ කියලා. තරුණ තරුණියෝ. යථාර්ථයේ තේරුම් ගත්ත කාටවත් ආයි මෙතන ඉන්න ඕනේ නැහැ පින්වතුනි. මේ කාලේ දැන් මේ තියෙන්නේ දොස්තරලා ඉංජිනේරුව වෙන්න නෙමෙයි. තථාගත ශාසනය නැගිලා එන වෙලාවේ මාර්ගඵල හොඳාකාරවම තියෙන වෙලාවේ නිවන් දකින්න එක විතරයි කරන්න තියෙන හොඳම දේ. මේකෙදී ඔබ කරගන්න බැරිනොත් පස්සේ බැරිය ඉංජිනේරුවෙක් වෙන්න. ඒක නිසා මම ඔය තරුණ තරුණියන්ට කියන්නේ පොඩ්ඩක් මේ දේශනා නිරන්තරයෙන් අහන්න. මට මෙතන ඔක්කොම මතු කරන්න බෑ. මෙතන ඔක්කොම බල කරන්න බෑ. හැබැයි මේ කාලේ උදා වෙලා තියෙන නිවන් දකින්න දොස්තරලා වෙන්න නෙමෙයි. ඔබට පිහිට වෙන්න තමයි ධර්මයයි ඔබයි ආරාමයේ ගොඩ නැගෙන්නේ. අපි සමාධි ක්‍රමවේද වල දැකලා තියෙනවා මහරහතන් වහන්සේලා 10,000කට අධික පිරිසක් ඔය ස්ථානයේ බිහි වෙනවා කියන. ඒට අදාළ බින් කඩ තමයි ඔය අරගෙන වැඩපාඩුත් කරගෙන යන්නේ. යම් දවසක ඔබ තීරණය කළා නම් මට අරිහත්ත්වයේ සාක්ෂාත් කරගන්න ඕනේ, මේ අන්දවේදී මට මේ කුණු සංසාරේ යන්න ඕනේ නැහැ කියලා. ආන් එදාට ඇවිල්ලා අපි මොන ගැහේ. විශේෂයෙන්ම ආරාධනීය තරුණ තරුණියන්ට බොහෝ පිරිස් පැවිද්ද අපේක්ෂාවෙන් පසු වෙනවා. මොකටද? භව ගමන කෙලවර කරා. යථාර්ථයේ වැටුණා, යථාර්ථයේ වැටුණාම තවදුරටත් තින්නදෙනි මේක ගිහින් වැඩක් නැති බව තේරුම් ගිහින්. බුදුහාඳුරන්න දිවිච ආවට්ටණී මායාව ඕක. මේ ශ්‍රී සද්ධර්මය. ආවට්ටනී මායාව. ලක්ෂ 20කට අධික ප්‍රමාණයක් මේ සද්ධර්මය ශ්‍රවණය කරන. හේතුව පිංගතනි, හැම කෙනෙක්ම යථා භූතව මේ ලෝකේ දකින්න උත්සාහ කරන. එහෙයිය බිහි කරන්නේ නැහැ අපි. ඒක නිසා කිසිම කෙනෙක් එහෙයි එහෙයි කියන්න එපා. හරි, ඒකත් හරි. ඒකත් හරි. ඒකත් හරි. එතනට එන්න එපා. තර්ක කරන්න. ගැළපෙන්නේ නැත්නම් ආයි ආයි තර්ක කර කර අහන්න. කොහොමද මෙහෙම වෙන්නේ මෙහෙම වෙන්නේ කියලා. යාළුවෙක්ගෙන් හරි අහන්න. යාළුව දෙන්නෙක්. ස්වාමි පුරුෂයා බිරිඳ හරි කතා කරන්න. මේක මේකට ගැළපෙන්නේ නැහැනේ. මේක මේකට ගැළපෙන්නේ නැහැනේ. කතා කර කර බලන්න. කොයි මොහොතේ හරි ගැළපෙන වෙලාවක් අහුවෙයි එතකොට. විහාරාධිපති හාමුදුරුවන්ගෙන් අහන්න මොන හරි ප්‍රශ්නයක් මතුවෙලා ආවොත්. ස්වාමීනි අපි මෙහෙම ධර්මයේ තර්ක කරද්දී අපිට මෙන්න මෙහෙම තැනක් හම්බුණා. ඔබ වහන්සේගේ ධර්ම ඥාණයෙන් අපිට අනුග්‍රහ කරන සේක්වා. උන්වහන්සේ ධර්මයේ කතා කරයි ඔබට තේරිලා යයි කොටස. ඒක නිසා ධර්මයේ තර්ක කරන්න හැම මොහොතකම. ඔන්න එහෙනම් මම ආයේ මේ ප්‍රශ්නේ අහනවා. මේ ලෝකයේ මේ වස්තු හැදිලා තියෙන්නේ හේතුන්ගෙන්ද නැද්ද? හේතු නැති වුණොත් ඵල නැති වෙනවද නැද්ද? එහෙමනම් මේ ලෝකේ වස්තු තමන් වශයෙන් තියන්න පුළුවන්ද? මේ වීදුරුව මගේ නම් මේ වීදුරුව නිසා මම පෙළෙනවාද නැද්ද? කොයි වෙලාවෙ කැඩෙයිද දන්නේ? කොයි වෙලාවෙ බිඳෙයිද දන්නේ? කොයි වෙලාවෙ වැටෙයිද දන්නේ? හැබැයි මේ වීදුරුව ඔබේ නම් මම පෙළෙනවද? අනේ නෑ. මම මොකටද පෙළෙන්නේ ඒකට? ඇයි මේ වීදුරු ඔබේනේ. ඉතින් මේක කැඩුනොත් කවුද පෙළෙන්නේ? ඔබනේ. කැඩෙයි කියලා බලාගෙන පෙළෙන්නේ කවුද? ඔබ. දරුවෙක් ඉන්නවා. ඒ දරුව මගේ නම් ඔය දරුවා නිසා පෙළෙනවද නැද්ද මං? ඉස්කෝලේ ගිහිල්ලා එනකම් පෙළෙනවා. ටියුෂන් ගිහිල්ලා එනකම් පෙළෙනවා. කඩේට ගිහිල්ලා එනකම් පෙළෙනවා. නිදාගෙන හැරෙනකම් පෙළෙනවා. ඇයි? කොයි මොහොතේ මොනව වෙයිද කියලා දන්නේ නැහැ. ඕන්න බලා ගන්න. ඇයි කොයි මොහොතේ මොනව වෙයිද කියලා දන්නේ නැත්තේ? හේතුන්ගෙන් හටගෙන තියෙන හේතු නැති වුණාම නැති වෙනවා. මගේ වසඟේ තියන්න බෑ. හැබැයි මෝඩෙක් හිතාගත්තොත් මේවා මගේ වසඟේ තියන්න පුළුවන් කියලා. ඌට ඊට වඩා තව වටින සම්පතක් තියෙනවද? ඇයි මගේ වසඟේ තියන්න පුළුවන් නම් ඉතින් පෙලෙන්න ඕනේ නැහැ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ පිංගුදිනේ මගේ වසඟේ තියන්න බෑ, පෙලෙනවා. ඔන්න එහෙනම් මම දැන් ඔබගෙන් ප්‍රශ්නයක් අහන. මේ ෆෝන් එක මෙතුමාගේ. දැන් මේක නිසා පෙලින්නේ මමද එතුමද? එතුමා. මම මේ ෆෝන් එක හොරෙන් ගන්නවා. මං ඉල්ලන් කෑවද නැද්ද? මෙච්චර කල් පෙලිපෙලි හිටියේ කවුද? එතුමා. මම මේක හොරකම් කළා දැන් පෙලින්නේ කවුද? මම. සෝතාපන්නය හොරකම් කරන්නේ නැත්තේ ඔන්න ඕක හිමිනේ. හොරකම් කරලා ගන්නෙ මගේ කියලා ළඟ තියාගෙන ඉන්නේ නේද? දැන් ගත්තොත් මොකද වෙන්නේ? හොඳට බලන්න පිංගුතුනි. එහෙනම් මට කියන්න මේ ලෝකේ පෙළෙන්නේ නැති එක දෙයක් හරි තියෙනවද? මේ ලෝකේ නම් පෙළෙන්නේ නැති එක දෙයක්වත් නැහැ. හේතුව මේ මුළු ලෝකෙම හැදිලා තියෙන හේතුන්ගේ. යමක් හේතුන්ගෙන් හටගත්තා නම් ඒක තමන් වශයෙන් තියන්න බැරි නිසා පෙළෙනවා. ඔය පෙළීම නිසා පින්වදිනින් මහා දුකක් මේ හැම වස්තුවක්ම. ඔවුද නැද්ද? දුකයි නම් පින්වදිනින් මේ වස්තු සාරයිද අසාරයිද? අසාරයි. මොන සාරයක්ද මේ වැටියේ? සාර වූ එක දෙයක් කියන්නේ ඔබව පෙළන්නේ නැති දුකටපත් කරන්නේ නැති. එහෙව් එකේ මොකටද මේ ලෝකේ තව ඉන්නේ? හොඳට අවබෝධ කරලා බලන්න. මොකටද මේ ලෝකේ ඔබ ජීවත් වෙන්නේ එහෙනම්? ඔන්න ඔතෙන්දී ඔබට තේරෙන්නේ නැද්ද සිංහසනි? අනේ මට ආයි උපදින්න නම් එපා කියලා. දැන් ඉපදුනොත් ආයි මොකද වෙන්නේ? වස්තු ඇසුරු කරන්න වෙනවද නැද්ද? ඉතින් වස්තු කියන්නේ සාරේවද? පුද්ගලයෝ කියන්නේ සාරේවද? පෙළෙනවනේ. ඔබ පෙළෙනවා. පුද්ගලයෝ නිසා ඔබ පෙළෙනවා, ඔබ අම්මා නිසා පෙළෙනවා, තාත්තා නිසා පෙළෙනවා, සහෝදර සහෝදරියෝ ඥාති හිත මිත්‍රාදියෝ නිසා පෙළෙනවා. ඔබ නොපෙළෙන කෙනෙක් නෑ. ඔබ මම මගේ කියලා තණ්හා කරගත්තා නම් යම් කිසි දෙයක් වස්තුවක් හෝ පුද්ගලෙක් අන්න අර පෙළීමේ ක්‍රියාපටිපාටියට වැටිලා ඉන්නේ. එහෙනම් පින්වතුනි ඔන්න ඔය මහා පෙළීම කියන්නේ මහා දුක. යද නිච්ඡන් තන් දුක්ඛං කියලා කිව්වේ ඒකයි. යමක් අනිච්චයි නම් ඒක දුකයි. ඔන්න හොඳට තේරුම් ගන්න කොහොමද දුක හැදුනේ කියලා. දුක හැදෙන විදිය දැනගත්තාට කියනවා දුක්ඛේ ඥානං. ඔන්න දුක පිරිසිඳ දැනගත්තා. දුක දැකගත්තා. දුක දකින්න නැතුව සෝතාපන්න වෙන්න බෑ. සත්‍ය ඥානයේ වැටෙන්න ඕනේ. දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය ඥානං අයං උච්චති වික්ඛවේ සම්මා දිට්ඨි කියලා. ඔය සම්මා දිට්ඨියට හේවත් සෝතාපන්න ඵලයටපත් වෙන්න නම් ඔය දුක කියන එක දකින්න ඕනේ. දුක කියන එක මක් කරන්න ඕනේද? දකින්න ඕනේ. දුක කියන එක විඳින්න ඕනේද? දුක විඳ දුක තියෙන්නේ විඳින්නද? නැත්තම් පිරිසිඳ දැනගන්නද? දුක තියෙන්නේ විඳින්නද පින්ගතේ? නෑ දුක් විඳලා හරියන්නේ නෑ. ඔබ දුක් විඳලා තියෙනවා. හැබැයි සෝතාපන්න නෑ. සෝතාපන්න වෙන්නේ දුක විඳහමද දුක අවබෝධ කළාමද? දුක අවබෝධ කළා. ඒ කියන්නේ දුක දැක ගන්න ඕනේ. ඒක දුක දකින්නේ පින්වතනි ප්‍රඥා චෛතසිකේ. දුක විඳින්නේ වේදනා චෛතසිකේ. වේදනා චෛතසිකයෙන් පනවපු නිවනක් මගේ ශාස්ත්‍රු ශාසනයේ නැහැ. ප්‍රඥා චෛතසිකයෙන් පනවපු නිවනක් තියෙනවා. ඒ තුලින් යන්නේ එතනට. එනම් ප්‍රඥාවෙන් දකින්න ඕනේ. විඳලා බෑ. දුක් විඳහම නම් සෝතාපන්න වෙන්නේ මේ ලෝකේ මහා අනර්ග සෝතාපන්නියෝ කොහෙද ඉන්නේ? කොහෙද ඉන්නේ? අවීති මහා නරක ආදී උන්තරන් දුකින්න જાතියක් තව ඉන්නවද ලෝකේ? අවීති මහා නරක ආදී පර පැසවරන නිවිසත්ත්වය තරම් දුක් විඳින කට්ටිය කොහෙවත් නැහැ. එහෙනම් පින්වතුනි දුක විඳලා නෙමෙයි දැනගන්න. දුක අවබෝධ කරගන්න. ඔන්න දුක හැදෙන හැටි. එහෙනම් මේ ලෝකේ තියෙන මොන වස්තුවක් ගත්තත් මොන පුද්ගලයෙක් ගත්තත් හේතුන්ගෙන් හැදිලා තියෙන අපි වශයෙන් තියන්න බෑ. ඒක නිසා හැම මොහොතකම අපිව පෙළෙනවා. එහෙනම් ඔබත් පෙළෙනවා, ඔබගේ අම්මත් පෙළෙනවා. අම්මා ඔබ නිසා පෙළෙනවා, ඔබ අම්මා නිසා පෙළෙනවා. ඕද නැද්ද? ඔබ දරුවා නිසා පෙළෙනවා, දරුවා ඔබ නිසා පෙළෙනවා. එහෙනම් පින්වතුනි මේ අසාර වෙච්ච බව ගමන තවදුරටත් යන්න ඕනේද? මේ පෙළෙනකෙන් නිදහසක් තියනවද? දැන් ලොකෝ දැන් සමහරවිට කියනවා අපි හරි දුප්පත්නේ, ඒක නිසානේ අපිට මේ දුක. අපිට හොඳට සල්ලි තිබ්බනම් හරිනේ. දැන් සල්ලි කාරයෝ පෙළෙන්නේ නැද්ද? ගමේ ඉන්නවා ජේමිසුන් නැහැ, බක්කි කරත්තයක් තියෙන්නේ. ගමේ තව ඉන්නවා තව මහත්තේ, හොඳ බෙන්ස් කාර් එකක් තියෙන්නේ. ඔය දෙන්නම පෙළෙනවද නැද්ද? පෙළෙනවා. ඔය දෙන්නම පෙළෙනවා. ජේමිසුන් නැහැ, ඉතින් හිතේ හරියන්නේ නැහැ, මට බකි කරා දෙන්න නිසායි මම පෙළෙන්නේ, අර කපෙළෙන්නේ නැහැ කියලා. නෑ නෑ, ඒක පෙළෙනවා ඊට වඩා. පෙළන්නේ නැති වස්තුවක් මේ ලෝකේ නැහැ පිටින්. ඔය න්‍යාය ධර්මයෙන් බලන්න, බල්ලා කියන්නේ එක වස්තුවක් තියෙනවා නම් පෙළන්නේ නැති මන් දෙනවා ලක්ෂ කෝටියක් දෙනවා කියලා ගන්නවා. මේ හැම වස්තුවම මාව පෙළෙනවා. ඒක නිසා තමයි පිටින් තවදුරටත් මට මේක ඕනේ නැත්තේ. කවුරුත් කිව්වට සාදු කියලා නෙමෙයි මට ඕනේ නැත්තේ. මම තීරණය කළා මට ආයි උපදින්න ඕනේ නැහැ කියලා. මෙන්න මේක තේරිච්ච නිසා. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. උපත කියන්නේ හේතුක ඵලයක් නිසා මගේ කැමැත්තට තියෙන එකක් නෙමෙයි. මගේ කැමැත්තට තියෙන එකක් නම් බින්දුවදී මම මේ කිසි දෙයක් කරන්නේ නැහැ. මම මොකද කරන්නේ? මට ආයි උපදින්න ඕනේ නැහැ. දැන් හරි. දැන් මම උපදින්න එකක් නැද්ද? පින්වතුනි මගේ කැමැත්තට තියෙන එකක් නෙමෙයි. මං හේතු සපයන්න සපයන්න මක් වෙනවද? උදා වෙනවා. උප්පත්තිය පිණිස හේතු සපයන්න සපයන්න උදා වෙනවා හේක. එහෙනම් දැන් මම මොකද්ද කරන්න ඕනේ? මේ උදා වෙන එක මක් කරන්න ඕනේද? නිරුදා කරන්න ඕනේ. ඒකයි කිව්වේ නිරෝධ කරන්න ඕනේ. යෝ තස්සායේව තණ්හාය අසේස විරාග නිරෝධෝ ඡාගෝ පටිනිසග්ගෝ මුත්‍ති යනාලේ. එහෙනම් මෙච්චර වෙලා රෝද කර කර හිටියා. හේතු සපේ සපේ හිටියා රෝන්දි ගහන්න. දැන් මොකද කරන්නේ? දැන් නිරෝධ කරන්න. ඔන්න. එහෙනම් පිංගුදිනී මට මේ කරුණ තේරුණා කියලා මට මෙතනින් ගැලවෙන්න බෑ. මට නම් ඕනේ නෑ ආයි උපදින්න. එහෙම කිව්වට පුළුවන්ද උපදින්න නැතුව ඉන්න? බෑ. එහෙනම් දැන් ඔබ අනාතේ කියලා පේන්නේ නැද්ද? ඔබට ඕනෙත් නෑ ගැලවෙන්නත් බෑ. පුළුවන්ද ගැලවෙන්න? දැන් ඔබ හොඳටම දැක්ක නේද මේ හැම ද්‍රව්‍ය වස්තුවක්ම සත්ත්ව පුද්ගලයෙම නිසා තමන් පෙළෙනවා කියල. දැක්කද නැද්ද? එහෙම දැකලා මේව මහා දුක කියලා අඳුනගත්තා නේද? ඒ දුක නිසා මේව මහා අසාර වස්තු කියලා දැනගත්තා නේද? එහෙනම් ආයේ මෙතනින් එහාට මට උප්පත්තියක් ඕනේ නෑ කියලා වැටහුණා නේද? මොකද උප්පත්තියක් ගත්තත් ওই ටිකම නේද ආයේ එන්නේ? ආ දැන් ඒක ගත්තා කියලා පුළුවන් ද දැන් උපදින්න නැතුව ඉන්න? ඇයි පිංගුතුනි උපදින්න නැතුව ඉන්න බැරි? ඒකත් හේතුවක ඵලයක් නිසා. එහෙනම් උප්පත්තිය නිසාත් අපි පෙළෙනවද නැද්ද ආයේ දෙනවා? දැන් ඔබට තේරෙන්නේ නැද්ද මේ සසර ගමනේ අනාථෙක් වෙලා ඉන්නේ කියලා? ඔබ අසරණෙක් නෙමෙයි පිංගුතුනි, ඔබ මහා අනාථෙක්. මේ සසර ගමනේ අනාතෙන් අනාතයට වැටිච්ච මහා අනාතයෙක් ඔබ. මම සියලු දෙන. ඔය අනාතයට නාත වෙන්න පුළුවන් එකම දහමයි මේ ලෝකේ තියෙන්නේ. ඒ තමයි අනාත නාතයන් වහන්සේගේ දහම. ඔය දහම තුළින් තමයි පින්වදිනින් මේ කාලකන්ණි උප්පත්තිය නතර කරගන්න පුළුවන්. ඔන්න ඔතනට ලෑස්ති වෙන්න. සෝතාපන්න ඵලය කියලා කියන්නේ ඔය දක්වා දහම් අවබෝධ වීම. ඔය දක්වා දහම් අවබෝධ වෙලා මේ පුද්ගලයාට මෙතර කල් තිබිච්ච දෘෂ්ටිය පහ වෙලා ගිහිල්ලා දෘෂ්ටියක් ඇති වෙනවා. අවිද්‍යා තෘෂ්ණා දෙකේ එකතුවෙන් හැදිලා යන මේ භව ගමන නම් මට එපා කියලා දෘෂ්ටියක් ඇති වෙනවා. ඔන්න ඔය දෘෂ්ටියට කියනවා සම්මා දිට්ඨි කියලා. යහපත් දැක්ම කිව්වට ඔවා තේරෙන්නේ නැහැ. හොඳට පදයෙන් විග්‍රහ වෙන අර්ථය මොකද්ද කියලා දැනගන්න ඕන. සං කියලා කියන්නේ අවිද්‍යා තෘෂ්ණා දෙකේ එකතුවෙන් හැදෙන භව ගමන. නැත්නම් අවිද්‍යා තෘෂ්ණා දෙකේ එකතුව. මා කියලා කියන්නේ අයින් කරනවා, එපා කියනවා. මා මේ බාල සමාගම, මට මේ බාල සමාගමයක් නම් එපා. මා කියන්නේ එපා. එහෙනම් සංමා කරනවා. අවිද්‍යා තෘෂ්ණා දෙකෙන් නැගෙන මේ භව ගමන නම් මට එපා කියන දෘෂ්ටියටපත් වෙනවා. ආන් ඒ කෙනා සම්මා දිට්ඨිකයි, සෝතාපන්නයි. යමෙක් සම්මා දිට්ඨියට පත් වුණා නම් ඒ උත්තමයා සෝතාපන්නෙක් වෙනවා. දැන් ඔබ හොඳාකාරව මේ දහම් කරුණු ටික දැනගත්තා. දැන් මේක ප්‍රත්‍යක්ෂ කරන්න කාලේ හරි. මේ දහම් න්‍යාය ධර්මයේ හොඳට දැනගත්තා. දැන් මේක තමන්ගේ ජීවිතයට දදා බලන්න. තමන්ගේ ජීවිතේට දදා බලන්න මේ කියන එක ඇත්තක්ද කියලා. එතකොට තමයි පිංගතිනි අවබෝධ වෙන්නේ. ඉස්සෙල්ලා සුණාත, ඊට පස්සේ ධාරේත, ඊට පස්සේ චරාත. ඔය චරාත කොටස කරන්න හොඳට අහැව්වා. ඊට පස්සේ හොඳට දරාගත්තා, හොඳට පත්තියන් කරගත්තා. දැන් මොකද කරන්න තියෙන්නේ? ඕක ජීවිතේට දදා බලන්න. තමන්ගේ ජීවිතයේ අත්දැකීම් වලින් තමන් නිවන් දකින්නේ. ඒකයි කිව්වේ තමන් තුළින් දකින නිසා ස්වාක්කාත වෙයි සඳහන් කියලා. තමන් තුළින් පේන්න ඕනේ. තමන් තුළට දාන්න ඕනේ. තමන් තුළට දදා බලන්න මම කොයි තරම්නම් පෙළීමකින් පෙළෙනවද? මේ පෙළීමෙන් මං කවදද නිදහස් වෙන්නේ? කාර් එකක් ගෙනහම පෙළෙන එක, කාර් දෙකක් ගෙනහම දෙපාරක් පෙළෙනවද නැද්ද? ඒරණ මුලා දෘෂ්ටියට පත්වෙච්ච එක ලෝකෙට පෙන්වන්න මොකද කරන්නේ? එක කාර් එකකට කාර් පහක් විතර ගෙනල්ලා ගහලා තියෙනවා එදී. එක කාර් එකක් නිසා පෙළෙනවද නැද්ද? ජීවත් වෙන්න ඕනේ නම් මේ පොඩි ගෙය. නමුත් තිංගදී ලෝක සත්‍යයට පෙන්වන්න මාන්නෙන් උඩඟු වෙන්න මොකද කරන්නේ? තට්ටු තුනක විතර ගෙයක් ගහනවා, වහල කෑලි 10ක් විතර දාලා. ඔය පේන්න තියෙන්නේ පාරවල්. දැන් පෙළෙනවද නැද්ද? තනි තට්ටුවේ ගේ අයිතිකාරයාද වැඩිපුර පෙළෙන්නේ? තට්ටු තෙක් තුනේ කාද? කොහොමද පින්වදිනි? මානේ නිසා හම් වෙන දඬුවම් මිනිස්සුන්ට. කෙනෙක් ඇයිද මං අතු ගන්නෑ, මට සල්ලි තියෙනවා කියන ද මම වෙන එකෙක් ලව් අතු ගන්නවා. ඌට පඩි ගෙවන්නේ කවුද? අර පොඩි ගෙයක් තියෙන කාට විනාඩි 10කින් ඒ අතු ගාලා හිටිය හැකි. එහෙනම් ඌ පෙරෙන ප්‍රමාණය අඩුයි. ලොකු ගෙයක් තියෙන කාට තය තුනකින්වත් ගේ අතු ගන්න බෑ. ඒක නිසා ඌ තව සේවකෙක්වත් ගන්නවා. ඒ කියන්නේ තව පුද්ගලයෙක් මගේ කියලා ලං කරගත්තා නේද? මගේ මොකද? සේවකයා. මගේ කී මගේ සේවකයා කියන තැනට එනකොට ගේ නිසා විතරක් නෙමෙයි දැම්මු කවුරු නිසාත් තැලිනවද? අර මගේ සේවකයා නිසාත් තැලිනවා. ඇයි? මූ හරියට කළාද දන්නේ නැහැ. මූ බාත්รูම් එකේම සුද්ධ කළාද දන්නේ නැහැ. මූ පඩි පෙළයට අතු ගෑවද දන්නේ නැහැ. ඔය මොනවද ඔය ඔක්කොම? ඔය මොනවද ඔය ඔක්කොම? පෙළීම්. එහෙනම් දැන් පෙළීමෙන් ගොඩ යන්න බැරි බව තේරෙන්නේ නැද්ද? ඔය කයක් අරගෙන පෙළෙනවද නැද්ද? මේ එක එක උදාහරණ මම පෙන්නන්නේ. ඔබගේ කය නිසා ඔබ පෙළෙනවද නැද්ද? අප්‍රමාණ පෙළෙනවා. එක විදිහට තියන් ඉන්න බැරුව පෙළෙනවා. ඇයි හේතුන්ගෙන් හටගෙන තියෙන්නේ? කැමැත්ත තියෙනවා නම් ඕක ඉද්ද ගැහුවා වගේ තියන් ඉන්න බැරියයි. ඔය හිතු කිව්වහම ඉන්න ඕනේ. තියන්න බෑ. හේතුන්ගෙන් හටගෙන තියෙන්නේ. මස්ලේ කයක් තියෙන්නේ. ටිකක් වෙලා ඉන්නකොට මස් තැලිලා ඉන්න බැරිද? මහා පෙළිල්ලකින් පෙළෙන්න පටන් ගන්න. ඊට පස්සේ මොකද කරන්නේ? පෙළීමෙන් නිදහස් වෙන ඔන්න මන්ද හොඳ පොයින්ට් එකක් තව කියන්න යන්නේ. මේ ධර්මයේ තේරුම් අරන් ඉන්න අයට. ඉතින් මේක කියන්න කලින් මට තියෙනවා ආරාධනාවක් කරන්න. මේ ධර්මයේ මනාකොට තේරුම් අරන් ඉන්න අය වහ වහ ඇවිදින්න මාව හම්බ වෙන්න. ධර්මයයි ඔබයි ආරාමයේ ඔබ වෙනුවෙන් විවෘතයි. හැබැයි ඒක තවත් පන්සලක් නෙමෙයි. අපි භික්ෂුන් වහන්සේලත් එකට කටයුතු කරන්නේ තව පන්සලක් දානව නෙමෙයි. නිවන් දකින්න තැනක් හදනවා. එකම දේ නිවන් දැකීම විතරයි. අවට පන්සල්වල හාමුදුරුවෝ අපිට කියලා තියෙනවා මේ ගම්වල මේ කටයුතු ටික ඉවර වෙච්ච ගමන් අපිත් එනවා උතන්ට ඔය අපේ වැඩේ කරගන්න. දැන් මේ මිනිසුන්ට කර කර හිටිය ඇති කියලා. අන්න එහෙම සහයෝගීතාවයකින් කරන වැඩපිළිවෙල. ඒ නිසා මේ දායකයෝගේ ප්‍රශ්නයක් එහෙම නෙමෙයි මම මේ කියන්නේ. දහම තේරුම් අරන් ඉන්නවා නම් කවුරු හරි පිරිසක් මට ඔබට මේ වෙලාවේ ආමන්ත්‍රණය කරන්න බෑ. ඒකට හේතුව විවිධාකාරයේ මානසික මට්ටම් වල මිනිස්සු ඉන්නේ. මම ඔබට ආමන්ත්‍රණය කළොත් මෙතන ඉන්න අයගෙන් 80% කිසි දෙයක් තේරුම් ගන්න නැතුව යන්න යනවා. ඒක නිසා මම ඔබට වෙනම අමතන්නම් යම් දවසක. ඒ අමතන දවසට එන්න. පැවිද්ද අපේක්ෂා කරන තරුණ තරුණිය ඉන්නවනම් මේ සද්ධර්මයේ තේරිලා මේක මේ භව ගමන කෙලවර කරගන්න. ඔබ වෙනුවෙන් මං ඉන්නවා. උත්තම භික්ෂූන් වහන්සේලා ඉන්නවා ඔබට ඒ කාර්යය කළලා දෙන්න. ධර්මයේ කතා කරනවා අපි. වීරය හදා ගන්න වැඩපිළිවෙල කළලා දෙනවා. ඒ සියල්ල ඔබ වෙනුවෙන් කරනවා අපි. ඔබට තියෙන ඔබගේ වැඩේ කරගන්න. හැබැයි ඔබ වැඩේ කරගන්න කලින් මම මොකද්ද කරගන්නේ? මම මගේ වැඩේ කරගන්න ඕනේ. මං කිව්වනේ මං ගෝපල්ලෙක් නෙමෙයි. අනුන්ගේ හරක් නාවනාව කවල පොල ඇති කරලා අනුන්ට කිරි දවා ගන්න දෙන ගෝපල්ලෙක් නෙමෙයි මම. මගේ හරකව නාවගෙන කවල පොල උදේට කිරි ටික දවා ගන්න තමයි මට ඕනේ. ඒක නිසා සිංහදිරි මං තැන් තැන් වල බණ කී කී යනවා නෙමෙයි. මගේ වැඩේ කරගන්න නැතුව මම අනුන්ට බණ කියනවා නම් සාත්‍රුන් වහන්සේ කියලා තියෙන්නේ ගෝපල්ලෙක් කියලා. මම ගෝපල්ලෙක් වෙන්නේ නැහැ. ඔබ නිවන් දකින්න කලින් මට නිවන් දකින්න ඕනේ. ඒක තමයි මගේ අදිෂ්ඨානය. ඒක කොහොම වෙයිද කියන එක ගැන මම දන්නේ නැහැ. මට කලින් ඔබ නිවන් දකීද කියන්නේ. හැබැයි මට අවශ්‍යතාවය තියෙන්නේ මගේ නිවන. මම හරි ආත්ම අර්ථකාමී කෙනෙක්. ඔය වචනේ අද වැරදියට පාවිච්චි කරන්නේ මිනිස්සු. ආත්මාර්ථකාමී නෙමෙයි පින්වතුනි, ආත්ම අර්ථකාමී. ඒ කියන්නේ තමන්ගේ සුවය පිණිස හේතු වෙන කටයුතු කරන කෙනාට කියනවා ආත්ම අර්ථකාමී. එහෙනම් ඔබ පළමුව ආත්ම අර්ථකාමී වෙන්න ඕනේ. ඊට පස්සේ පර අර්ථකාමී වුණාට කමක් නැහැ. මතකයිනේ පොටිල හාමුදුරන්ට බුදුහාමුදුරුවෝ කියපු කතාව? ඒ තුච්චයා යනවද? ඇයි? තමන්ගේ වැඩේ කරගන්න නැතුව අනුන්ට බණ කිය කී හිටියා. තුච්චයා කියලා ආමන්ත්‍රණය කළා. එහෙනම් මගේ සාස්ත්‍රුන් වහන්සේගේ මුඛයෙන් මට තුච්චයා කියන එක නම් අහගන්න මම ලෑස්ති නැහැ. ඒක නිසා පින්වතුනි මටත් ඕනේ මේක වහ වහ කෙලවර කරගන්න. ඒක නිසා තමයි උත්තරීතර පැවිද්ද අපේක්ෂාවෙන් ඉන්නේ අපි. උග්‍ර දූතාංග සමාදන් වෙලා මේ කටයුත්ත කරලා ඉවර කරන්න. ඒ ධර්මයයි ඔබයි ආරාමේ දූතාංග සහිතව තමයි මේ කටයුතු සියල්ල වෙන්නේ. හත් අවුරුදු දරුවෙක් පැවිදි වුණත් අඩුම තරමේ දූතාංග දෙකක් තුනක් එයත් රකින්න. ඒ උත්තමයත් රකින්න. අවශ්‍ය වෙන්නේ නිවන් දකින්න. බෙල්ල කඩලා ගියත් නිවන් දකින්නවා කියලා හිතාගත්ත පිරිසක් විතරයි එතනට එන්නේ. මොකද පින්වතුනි මේකේ අල්ලන්න හරයක් නැහැ. ඒක නිසා මට දැන් මැරුණත් එකයි හෙට මැරුණත් එකයි. අවශ්‍ය ජීවත් වෙන්නේ එකම එක දෙයක් නිසා ඉතිරි ටික කරලා ඉවර කරගන්න. තව ටිකක් ඉතිරි. ඒ ටික කරලා ඉවර කරගන්න. ඒක නිසායි මේ මනුස්ස ජීවිතේ වැදගත්. ඒක නිසායි තව ටිකක් හරි ඉන්න ඕනේ. මේ ඇස් තිබ්බත් එකයි නැතත් එකයි පින්නසෙ. යන්තම් ඇහැ යන්තම් පිනුන නම් ඇති. වැසිකිලියකට කැසිකිලියකට යා ගන්න කාගේවටවත් කරදරයක් නැත. මේ කන තිබ්බත් එකයි නැතත් එකයි. කන දින්න ඕනේ එකම හේතුව පින්නදී සද්ධර්මයක් ශ්‍රවණය කරගන්න පුළුවන්කම තියෙන මිසක් වෙන දෙයකට නම් වැඩක් නැහැ. මම මේ දේවල් ඔබට කියන්නේ පින්වදිනේ මම නොකර නෙමෙයි. ඔබ උත්සාහ කරන්න ඔබගේ මේ වැඩේ කෙලවර කරගන්න අමු පෙරේතයෝ වෙන්නේ නැතුව. හුරතල් වෙවි හිටියොත් එහෙම අන්තිමට පෙරේතයා වෙලා තමයි නතර වෙන්නේ. ඒකයි කිව්වේ තරුණ තරුණියන්ට තමන්ගේ ජීවිතේ සල්ලි කාර්යයන්ට පාවලා දෙන්න එපා. රස්සාවල් කියලා කරන්න ගිහින්. නිවන් දකින්න තියෙන වෙලාවේ නිවන් දකින්න. තරුණයොන්ට මම කියන්නේ කසාද බැඳලා නැති අයට මම කියන්නේ කසාද බැඳෙන එක පොඩ්ඩක් ප්‍රමාද කරන්න. ධර්මයේ හැසිරීලා ධර්මයේ අවබෝධ කරන්න. යම් තැනකට ඔබ අවබෝධ කළා නම් එතනින් එහාට ඔබට මේ ගිහි ජීවිතේ ඉන්න බෑ. නිදහස අහසක්වන් පැවිද්දට යන ඔබ නිවන පූර්ණේ කිරීම උදෙසා ඔබ දැන්ට කසාද බැඳලා නම් දරුවෝ හදන එක පොඩ්ඩක් ප්‍රමාද කරන්න. මං කියුවේ නෑ දරුවෝ හදන්න එපා කියලා. ඒක නිසා මාව වැරදියට හංවඩු ගහන්න බෑ කාටවත්. දරුවෝ හදන එක පොඩ්ඩක් ප්‍රමාද කරන්න. දහම් අවබෝධ කරන්න දෙන්නත් එක්ක. අදාව මාව හම්බෙන නෝන කෙනෙකුයි මහත්තයෙකුයි. ඊයේ ධර්ම දේශනාව අහලා තීරණය කළාලු පැවිදි වෙනවා කියලා. පැවිදි වෙන අදහසක් තිබිලා තියෙනවා මුලින් ඉඳලා ධර්මයේ අහලා අහලා අහලා. ඊයේ ධර්ම දේශනාව ඇහුවාම ස්ථාපිත කරගත්තලු මොකද දෙන්නම් පැවිදි වෙනවා කියලා. මට ඇවිල්ලා කියනවා ඒ කියපු දේ නම් හරි පංකාදේ. මොකද දරුවෙක් එහෙම අපිට හිටියා නම් අද අද අපි ලෝක අමාරුයි. ඒකයි සිංහදෙනි කියන්නේ. ඒ අය දරුවෝ හදන එක ප්‍රමාද කළා. මක් වෙනකන්. දහම් අවබෝධ වෙනකන්. අවබෝධ වෙන්නෙම නැත්තම් හදන්න එකෙක් නෙමෙයි පස් දෙනෙක්වත් හදන්න පුළුවන් නම්. ඇයි? හදලා හතර දෙනෙක් සාසනයට දෙන්න. ඔබගේ කරුමිය අරයි යන්නේ හේකුට දෙන්න. ඔබ ඔය රැස් කරගත්ත කරුමියක් තියනනේ පෙලි පෙලි හදාගත්ත. ඒ දරුවෝ හතර දෙනාගෙන් ඔබ අකමැතිම දරුවව අරගෙන ඌට දීලා දෙන්න ඔක්කොම ඉඩම් කඩන් ටික. අනිත් උන් හතර දෙනාව සාසනයට පූජ කරන්න. මොකටද? නිවන් දකින්න. මේ සද්ධර්මයේ අවබෝධ කරගෙන සත්පුරුෂයන් වහන්සේලා වැඩ වාසය කරන තැන් වලට පූජ කරන්න. මොකටද? නිවන් දකින්න. උත්තරීතර නිවන උදෙසා. එහෙනම් කසාද බැඳලා නම් ළමයි හදන එක පොඩ්ඩක් ප්‍රමාද කරන්න. ඕක මේ දවස් මාස 6ක් ප්‍රමාද කළයි කියලා මොකෝ. වඳ විනේ ප්‍රමාද කරන්න. හැබැයි ප්‍රමාද කරලා පින්වතුනි ධර්මයේ අවබෝධ කරගන්න උත්සාහ කරන්න ශීඝ්‍රයෙන් දෙන්නත් එක්ක. ධර්මයේ අවබෝධ කරගෙන කරගෙන යනකොට එක තැනක් එනවා එතනින් එහාට යන්න බෑ. එතනින් එහාට යන්න බැරි තැනක් එනවා. ගිහි ජීවිතේ ඉඳලා වැඩක් නැහැ. අන්න එදාට නිදහස ආශ්‍රම වල පැවිද්දට එන්න පුළුවන්. මේ වෙනකොට ඔබ දරුවෝ හදගෙන පුංචි දරුවෝ නම් ඉන්නේ. තව දරුවෙක් හදන්න. තව ගන්ධබ්බේකට චාන්ස් එකක් දෙන්න. ශ්‍රීමා බෝධිහාමුදුරුව ගාවට ගිහිල්ලා ශික්ෂාපද කිහිපයක් සමාදන් වෙලා අකුරට ශික්ෂාපද රැකලා ඒ පින් විහිදුවල පතරෝල හැරලා ඉල්ලන්න මේ අත්බැවේ නිවන් දකින්න හේතු වාසනාව තියෙන දෙවි කෙනෙක් දිව්‍යාංගනාවක් ඉන්නවනම් දරුවා වෙලා කුසට බහින්න හත් අවුරුදු වීදි නිදහස් කරනවා කියලා. කොහොමත් ඔබ හිර වෙලා ඉන්නේ පොඩි එකෙක් නම් ඉන්නේ. ඒකට යම් කාලයක් වෙනකන් ඉන්න බෑනේ සාසකෙට. දැන් තව එකෙක් හදන්නේ. හිර වෙන එක කොහොමත් හිර වෙලානේ කවන්නේ. හැබැයි අනිත් අය පොඩ්ඩක් තව දෙපාරක් හිතන්න මේ කියපු කාරණාව ගැන. මොකද පින්වතුනි අද 100කට එහා පැත්ත පිරිසක් වියෝ වෙනවා තමන්ට දරුවෝ සිටීම ගැන. දරුවෝ ගැන තරහෙන් නෙමෙයි. දහම් අවබෝධයි යා ගන්න විදිහක් නැහැ. ලෝකෙට අසාධාරණයක් කළ යන එක සුදුසු නැහැ. තාපරුණ වාන්දේ ලෝකෙට අසාධාරණයක් කළා කියන්නේ. ඒක නිසා තමයි කල්ලල් වල්ල විපදුනේ. රජුරුවන්ගේ පුතා වෙලා. නැත්තම් ලෝකෙට ලොකු අසාධාරණයක් වෙන්න නිසා. මම මේ අවවාද කළේ නිරන්තරයෙන් සද්ධර්මයේ ශ්‍රවණය කරන පිරිසක් මෙතන ඇති. සීඩී හරහා ඒ වගේම අන්තර්ජාලය හරහා. හැබැයි පින්වදනේ එක බින්දු මාත්‍රයවත් වැරදි අදහසක් ගන්න එපා. මම මේ හදන්නේ පිරිස හදන්නේ එහෙම නෙමෙයි. මම නිරන්තරයෙන් ඔබට කියලා තිනවා අද තමයි ඔබ මගේ මූණ දැක්කේ. මහා කාලයක් ධර්මය අහන්න නැති අද තමයි මගේ මූණ දැක්කේ. හැබැයි අදින් පස්සේ මේක අමතක කරන්න. ඒක නිසා තමයි මේ මහතුරු ඔබට කියන්නේ නැත්තේ ෆොටෝස් ගන්න එපා කියලා. මගේ මූණ කන්නද නිවන් දකින්න? මං කවුද කියලා මොකටද නිවන් දකින්න? හැංගිලා ඉන්නව නෙමේ පින්වතුනි. මාව කවුරුත් දන්නේ නැති වීම නිසා මට හරි පහසුයි. ලාභ කීර්ති ප්‍රශංසා අරන් ඉන්නේ නැහැ, උස්සගෙන ඉන්නේ නැහැ. ඇයි මාව දන්නේ? ඉතින් මට කරදර නැතුව මගේ වැඩේ කරගත්ත හැකි. එහෙනම් මට මේ පිරිස හදන්න උවමනාවක් නැහැ. ධර්මයයි ඔබයි කියලා කියන්නේ ඔබයි ධර්මයයි. වෙන මොකුත් නෙමෙයි. ඒකේ මුදුන කවුරුත් නැහැ. නායකයෝ කවුරුත් නැහැ. නිවන් දකින්න හැම කෙනාම එතන සමයි. මාර්ගඵලලාභී උත්තමයෝ පහළ වුණාම අන්නේ උත්තමයෝ එතන ශ්‍රේෂ්ඨ වෙනවා. අරිහතුන් වහන්සේලා පහළ වෙනකොට උන්වහන්සේලාට ශ්‍රේෂ්ඨත්වයක් දීලා ගරු වැඩ කරගෙන යනවා. හැබැයි උන්වහන්සේලා එතන නායක වෙන්නේ නැහැ. නායකෙක් නැහැ. ධර්මයයි ඔබයි කියන්නේ ඔබ සහ ධර්මය. ඔබට පුළුවන් ආකාරයෙන් මේ ධර්මය අවබෝධ කරන්න පින්විතනි ධර්මය හාහා එච්චරයි. පැවිදි වෙන්න ඕන නම් එන්න. ඒ වෙනුවෙන්ම කැප කරපු තැනක් තියෙනවා. අවශ්‍ය හැම දෙයක්ම සපුරලා දෙන්න. අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන මහරහතන් වහන්සේ නොපෝ කලකින් බිහි වෙන නියමිතයි. මේ ධර්මතාවයේ සැකසීගෙන යන්නේ ඒකට. එහෙනම් මේ වෙලාව නිවන් දකින්නයි තියෙන්නේ පින්විතනි. මේ වෙලාව දොස්තර කෙනෙක් වෙන්න පාවිච්චි කරන්න එපා. අනාදිමත් සංසාරේ දොස්තරලා වෙලා ඇති ඇති වෙන්න. ඉංජිනේරු වෙලා ඇති ඇති වෙන්න. මේ වෙලාව ශාස්ත්‍රුන් වහන්සේගේ ශාසනය මල්පල ගැන්වෙන කාලයක්. එහෙනම් මේ වෙලාවේ අරහතුන් වහන්සේලා බිහි වෙන යුගයක්. තමන් ඒ தත්ත්වයට පත් කරගන්න තමන්ව තුට්ටු දෙකේ දොස්තර කෙනෙක් කරගන්න එපා. හොඳට කල්පනා කරලා බලන්න මේ කාලේ මොකද්ද කියලා. බුදුබණ ඇහෙන්නේ නැත්තම් ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. බුදුබණ ඇහෙන්නේ නැත්තම් කිසි ප්‍රශ්නයක් නැහැ. මාර්ගඵල වැහිලා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. දොස්තර කෙනෙක් වෙලා ඔය ඉඳලා පළපිරිත වුණාට. හැබැයි මේ වෙලාව නාස්ති කරගන්න එපා. මම මේක ඔබට උදාහරණකින් කියන්න. මෙතන තියෙන්නේ පිංගුදේ තීන්ත ටිකක් ගා ගන්න වැඩපිළිවෙල. ඔබ හිතන්න ඔබ මැෂින් එකක වැඩ කරන. මැෂින් එකේ මේ කොණෙන් සෙල්ලම් බඩුව එළියට එනවා. මේ කොණෙන් ඒකායි අතුලට යනවා. මේ කාලය තුල ඔබක පේන් කළොත් ඔබට සල්ලි හම්බ වෙනවා. මැෂින් එකෙන් එළියට එනකොට ලස්සන රූප පෙන්නනවා. ඔබට අමතක වෙනවා පේන් කරන්න. ලස්සන ශබ්ද එනවා. මනරම් ශබ්ද ඔබට අමතක වෙනවා පේන් කරන්න. හොඳ සුවඳවල් එනවා. අමතක වෙනවා පේන් කරන්න. හොඳ රසයන් එනවා. හොඳ පහසන් එනවා. ඔය හැම එකක් නිසාම පේන් කරන එක අමතක වෙනවා. දැන් මේ සෙල්ලම් බඩුව අර අන්තෙට ගිහිල්ලා ඉවරයි. හදිස්සියේ මතක් වෙනවා හා නේ පේන් කරන්න ඕනේ. අවුරුදු 60යි. දැන් තමයි මතක් වුනේ පේන් කරන්න ඕනේ කියලා. දැන් මොකද කරන්නේ? දමාගෙන අර පේ අරගේ පස්ස පැත්තේ උලනවා අර පේන් ටික. ඕක තමයි සිද්ධ වෙන්නේ. ඒක නිසා මම තරුණ තරුණියන්ට කියන්නේ ওই අවස්ථාව උදා කරගන්න එපා. ළඟ ඉන්න ඉහකේ පැහිච්ච කෙනෙක්ගෙන් අහන්න මෙච්චර කල් ආපු ජීවිතේ සාරද කියලා. පෙලෙන් නැතුවද ඉන්නේ කියලා. එහෙනම් ඒ අය ගත්ත ජීවිතේ වැරදි. ඔය මඟ ගත්තොත් ඔබ පරදිනවා. ඔබටත් යන්න වෙන්නේ එතනට. අම්මගෙන් අහන්න තරුණ තරුණියන්ට මම මේ කියන්නේ. තමන්ගේ අම්මයන් අහන්න අම්මේ අම්මා දුකින් නිදහස් වෙලාද ඉන්නේ නැත්නම් අම්මා තාම දුක් විඳිනවා. අම්මා කියනවා නම් පුතේ මම තාම පෙළෙනවා. මහ දුකකින් පෙළෙනවා. එහෙනම් අම්මා ගත්ත මග ගියොත් ඔබට මොකද වෙන්නේ? ඔය ටිකමයි නේද? එහෙනම් තමන්ගේ දරුවට ගිනි ගෙඩි දෙන්න එපා. තමන්ගේ දරුවට තමන් උරුම කරගත්ත කරුමේ කරගස්සන්න එපා. මේ දහමේ හික්මිලා නිවන් දකින්න උදව් කරන්න. මේ දහමේ හික්මිලා නිවන් දකින්න උදව් කරන්න තමන්ගේ දරුවට. තමන්ට වල කපා ගන්න එපා. තාරුණ්‍යෙන් ප්‍රයෝජනයක් ගන්න. මම ප්‍රයෝජනයක් ගන්න ගමන් ඔබට කියන්නේ ගන්න කියලා නැතුව නෙමෙයි. මං කිව්වන්නේ ගෝපල්ලෙක් නෙමෙයි කියලා. මහ විශාල පිරිසක් මේ කටයුත්තට අනුගත වෙනවද? ඒකයි මම තරුණ තරුණියන්ට විශේෂයෙන් කියන්නේ. ඒ කාන්තෙම පිංගතුනි ඉරිදිමතුන් බිහි වෙනවා මේ ලෝකෙට. ඒ කාන්තෙම සිද්ධ වෙනවා. පංච අවිඥා ලාභී මහ උතුම බිහි වෙන්න නියමිතයි. ඔබගෙන් තමයි ඒ අය බිහි වෙන්නේ. උත්තාන වීරයෙන් යුක්තව නිවන් දකින්න යන මහ උතුමන්ගෙන් ඒ අය බිහි වෙනවා. ආර්ථ ධම්ම නිරුක්ති පටිපාන සිව්පිලිසිම් ව්‍යාපත් මහරහතන් වහන්සේලා බිහි වෙනවා. ආස්ත සමාපන්ති පංච අවිඥා රහිතව රහතන් වහන්සේලා බිහි වෙනවා. මහා කාලයක් යන්නේ බොහොම ටික කාලෙකදී ඔබට බලාගත්ත හැකි. අවුරුද්දක් දෙකක් වගේ කාලෙකදී. මම ඔබට කියන්නේ පින්වදින මේ අවස්ථාව තමන් තුළින් උදා කරගන්න. මේ මැරිලා කුණු පෙරේතෝ වෙන්න හදන්නේ නැතුව. පෙරදිච්ච අය දිහා හොඳට බලන්න. හොඳට වයසට ගිය දොස්තර කෙනෙක් දිහා බලන්න. ඔය දොස්තර කෙනෙක් වෙන්න ආසාවෙන් ඉන්න අය. හිමීට ගිහිල්ලා අහන්න. පෙළිනවද? පෙළුණ නැති එක දවසක් එහෙම තියෙනවද ජීවිතේ? එහෙනම් ලෝක සත්‍යය ලොකු ගිනි ගෙඩියක් නේද දුන්නේ දොස්තර කෙනෙක් වයන් කියලා. ඒ කියන්නේ පින්වතුනි පෙළෙන එකෙක් වයන් කියලානේ කියලා තියෙන්නේ. මහරහතන් වහන්සේ හදාගත්ත කය නිසා පෙළෙනවා මිසක් පින්වතුනි වෙන කිසිම අවස්ථාවක පෙළෙන උත්මයක් නෙමෙයි. උන්වහන්සේ අනුපාදසේස පරිනිර්වාණයට පත් වුණාට පස්සේ උන්වහන්සේ පෙළෙන්නේ නැහැ. ඇයි? නිවන කියන්නේ අසංකතය. හේතුන්ගෙන් හටගත්ත දෙයක් නෙමෙයි. ඒක නිසා එතන පෙළීමක් නෑ. නිවන් මාගේ එලෙසම තියෙනවා. මම ඔබට මේ සෝතාපන්න ඵලය පෙන්වලා දුන්නේ. ඕක මෙනෙහි කරන්න ඔබ සෝතාපන්නයි. මෙනෙහි කරන්න ඕනේ හැබැයි. තමන්ගේ ජීවිතේට දාලා බලන්න ඕනේ. දාලා බලලා බලලා බලලා යනකොට තමන්ට ප්‍රත්‍යක්ෂ වෙයි මේ කියපු ක්‍රමේ. ලෝකේ මහා අසාරයි කුණු ගොඩක් කියලා දකි. හැබැයි කාමයෙන් නිදහසුන්නේ නෑ රාම. තාම සෝතාපන්න වුණා විතරයි. මේ අමය කා දමනෙහි මේකට කාම කියනවා. කා අම කාම. අමය කාලා දානවා මේක. මතකනේ අර පේන්ට් කරන කතාව? අර සෙල්ලම් බඩුව පටිය දිගේ මෙහෙට යනකොට ලස්සන රූපයක් දැකලා ඒක දිහා බලන් ඉන්නවා. අමය කා දමනව නෙමෙයිද? මිහිරි ශබ්දයක් ඇවිල්ලා ඒකට කන් තියාගෙන ඉන්නවා. අමය කා දමනව නෙමෙයිද? මේ මොහොතක් මොහොතක් නැර මොකද වෙන්නේ? මේ සෙල්ලම් බඩුව එහා කෙර උලට යනවා. ආයි මේක එන්නේ පින්වතුනි කල්ප කාලාන්තරයකට පස්සේ. ආයි මනුස්ස අධ්‍යවකයෙන් බලාපොරොත්තු වෙන්න ඉන්නේ. මං හිතන්නේ වහ වහ පින්වතුනි මේ කියපු සද්ධර්මයේ තේරුම් ගන්න. තේරුම් අරගෙන මේක ප්‍රත්‍යක්ෂ කරගත්තා නම් Tamante පින්වතුනි ඔන්න ඔතනින් Taman නිදහස් වෙනවා සතර අපායේ. ඊළඟට මම කිව්වා මම එක පොයින්ට් එකක් තමයි වතු කරලා දෙන්නම් කියලා. ඒක ගොඩක් මේ ධර්මදර කට්ටියට තමයි මම මේ කියන්නේ. ධර්මදර කියලා කිව්වේ මේ ධර්මයේ යම් ප්‍රමාණයක් අහපු මිසක් ඔය ධර්මයේ පොඩ්ඩක් දැනගත්ත අය නෙමෙයි. ධර්මයේ කටපාඩමින් කියන අය නෙමෙයි. ධර්මයේ අවබෝධ කරපු අය, ප්‍රත්‍යක්ෂ කරපු අයට මම මේ කියන්නේ. දැන් මේ පෙළෙන කතාවක් අපි කතා කරගෙන ගියා. ඉතින් මෙච්චර මේක පෙළෙනවා නම් මොකටද මේ සසරේ මිනිස්සයා යන්නේ? මේ සත්‍යය සැරිසරන්නේ. ඔන්න ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා දැන්. දැන් පෙළෙන බව දන්නවනේ. එහෙනම් මොකටද මේ සැරිසරන්නේ? ඇයි මේ තවදුරටත් පෙලි පෙලි හරි ඉස්සරහට යන්නේ මේ? ඔන්න ඔතනක් තියෙනවනේ ගැටලුව. යන්න හේතුව තමයි පිංගතනි ආස්වාදය. මේ ලෝකේ ආස්වාද ජනක වස්තු තියෙනවා. අන්නේ ආස්වාදය නිසා ලෝක සත්‍යය සසරේ සැරිසරනවා. කොච්චර මේක තේරුම් ගත්තත් සසර යනවා මොකද ආස්වාද නිසා. දැන් බලමුකෝ ඔය ආස්වාදය කියන්නේ මොකද්ද කියලා. ආන් එතකොට එතනක් තියෙන මුලාව තේරුම් ගනි. ආස්වාදයක් ඇත්තටම නැති බව තේරුම් ගත්ත ගමන් පින්වතුනි මෙතනින් නිරුද්ධ වෙනවා ඒකාන්තයෙන්. ආස්වාදය පෙළෙන කයකින් යුක්ත කෙනා පින්වතුනි මේ පෙළීම නිසා තමයි ඔය ආස්වාදය කියන එක හටගන්නේ. යම් මට්ටමකට පෙළෙන කෙනෙක් ඒ මට්ටමින් නිදහස් වෙනවලු. නිදහස් වෙද්දී මොකද්ද දැනෙන්නේ? ආස්වාදය. ඒ හැරෙන්න කොහෙද ආස්වාද තියෙන්නේ? තාත්තක් තමන් කරු වැරද්දට අයිනවා හිල් වෙන්න ටොක්ක. ඔළුව පුපුරු ගහනවා. අම්මා තෙල් ටිකක් අරගෙන ඔළුව අත ගන්න. ඔළුව අත ගන්න අත ගන්න ආස්වාදයිද නැද්ද? ආස්වාදයිද නැද්ද? දැන් ওই ආස්වාදේ ආයි ගන්න ඕන නම් මොකද්ද කරන්න ඕනේ? ওই ආස්වාදේ ආයි ගන්න නම් මොකද්ද කරන්න ඕනේ? තවත් හොඳ හිල් වෙන ටොක්කක් කෑව නම් හරි නේද? එහෙනම් දැන් ඔබට පේනවද තියෙන්නේ යම් තැනක පෙලිලා පෙලිලා පෙලිලා පෙලිලා අන්නේ පෙලීමෙන් නිදහස් වෙන මොහොතේදී මම කියනවා ආස්වාදයි. දැන් ඔබ ඉඳගෙන ඉන්නවා. ඔය මස්තික පැලිලා පැලිලා පැලිලා දැන් පෙලිනවා ශරීරේ. පෙලිලා පෙලිලා පෙලිලා ඉන්න වෙලාවට කකුල පොඩ්ඩක් එහාට කරාම මොකද වෙන්නේ? හරිම ආස්වාදයි. පුදුම ආස්වාදයක් එනවා. ඒ කිව්වේ මොකද්ද? අර පෙලීමෙන් නිදහස් වෙනකොට ආස්වාදයි. වතුර කියන එක ආස්වාද කාටද? පිපාසෙන් පිපාසෙන් මක් වෙන කෙනාටද? පෙළෙන කෙනාට. පිපාසෙන් පෙළිලා පෙළිලා පෙළිලා ඉන්න කෙනාට වතුර කියන එක හරි ආස්වාදයි. ඒ හැරෙන්න වතුර ආස්වාදද කියන්නේ? වතුර කියන එක ආස්වාදී වස්තුවක්ද? නෑ. ආස්වාද වෙන්නේ කාටද? පිපාසෙන් පෙළෙන කෙනාට. එහෙනම් පින්වදෙනි වතුර ටිකක් දීලා හොඳ ආස්වාදයක් ගන්න නම් පැයක් තිබහයි හිටියොත්ද හොඳ? පැය 10ක් විතර තිබහයි හිටියොත්ද හොඳ? ඈ එහෙනම් දැන් ආස්වාද ගන්න නම් මොකද කරන්න ඕනේ? පෙළලා පෙළලා පෙළලා දාලා පොඩ්ඩක් දීලා බලන්න. පුදුම ආස්වාදයි. ඔන්න ඕක තමයි පින්වදෙනි කුණු ආස්වාදයේ මේ සසරේ අරගෙන යන අපි. ඉතින් අපි හිතනවා හරි ආස්වාදයි කියලා. නෑ, ඇත්ත දකින්න මේකේ තියෙන. ඒකයි කිව්වේ විද්‍යාව උදා කරගන්න. ඇත්ත දකින්න මොකද්ද මේ කියන ආස්වාදේ? පින්ගතුනි වැසිකිළිය කියන්නේ Tamanට ප්‍රිය දෙයක්ද? වැසිකිළිය කියලා කියන්නේ Tamanට ප්‍රියදායක දෙයක්ද? නෑ. ලොකු කක්කවරක් හැදිච්ච හේකුට දිව්‍ය මාලිගයේද ප්‍රිය වැසිකිළියද ප්‍රිය? ඇයි? අර මහා දාහයෙන් නිදහස් කරන ආස්වාදය දෙන්නේ කවුද? වැසිකිළිය. ඒක නිසා වැසිකිළියට තමයි ආස දිව්‍ය විමානයක් දෙනවා කිව්වා. දැක්කද දැන් ආස්වාදය කියන්නේ මොකද්ද කියලා? එහෙනම් පින්වදිනේ දැන් මේ ආස්වාද ජනක වස්තු කියලා කියන්නේ මොකද්ද? පෙලීමෙන් නිදහස් කරන. මේ ෆෑන් එක ආස්වාද ජනකයිද නැද්ද? හැබැයි එකපාර කියන්න බෑ. ඇයි? මේ ෆෑන් එක මට ආස්වාද ජනකද නැද්ද කියන එක ඔබට කියන්න පුළුවන් වෙන්නේ කොහොමද? මම පෙළෙන ප්‍රමාණය. මම දාඩියෙන් රස්නෙන් පෙළෙනවන මේ තරම් ආස්වාද ජනක වස්තුවක් තවත් නැහැ. හැබැයි දැන් මට හිතලා ඉන්නම් එහෙම. මේක ආස්වාදද? මගේ අම්බෝ නැහැ. මහා දුකින් නම් මේ කරකේන්නේ. ඇයි? හීතල කර කර හීතල කර කර එනවා තාම. ඕක හොඳට දකින්න බින්ගදෙනි. ඔය AC machine එක AC කරපු කාමරයක් ආස්වාදයිද? AC කරපු කාමරයක් ආස්වාදයිද? ආස්වාදයි කට්ටියකට. කාටද ආස්වාද? හොඳ ග්‍රීස්මේන් එකකට ආස්වාදයි. ග්‍රීස්මේන් එකගේ ග්‍රීස්මේන් අසල නිසා ආස්වාදයි. හැබැයි ඒක තව ටිකක් වෙලා හිටියොත් මොකද වෙන්නේ? දැන් ආයි පෙලින්න ගන්නව නේද හොගාලා? මොකක් නිසා? දැන් හීතලෙන් පෙලින්න ගන්නව ඒක. එහෙනම් පින්වතුනි ඔන්න ඔය කියපු ආස්වාදයේ දැක ගන්න. රූප ගැන බලාපොරොත්තුෙන් ආසාවෙන් ඉන්න කෙනා රූප නිසා පෙලෙනවා. ඔන්න ගැඹුරු හරියක් මම මේ කියන්නේ දැන්. ධර්මයේ බොහොම පරිශීලනය කරපු අයට වැටහෙන්නේ. මොකද ඒ අයට ධර්මයක් දෙන්නේ නැහැ. රූප ගැන බලාපොරොත්තු ආසාවල් තියාගෙන ඉන්න අය පින්වතුනි රූප නිසා පෙලෙනවා. ඒ පෙලීමෙන් නිදහස් වෙන්න රූප දකිනවා. රූප අහනවා. රූප දැනගන්නවා. අන්න එතකොට හරි ආස්වාදයි. ඔන්න රූපේ පිළිබඳ ආස්වාදය දැනගත්තා. ඒ වගේම දැනගන්න රූපේ පිළිබඳ ආදීනවේ. රූපේ කියලා කියන්නේ කය ධම්මයක්, වය ධම්මයක්, අනාත ධම්මයක්. ඔන්න ඔය ටික දැනගන්න. මේ හොඳ කර්මස්ථානයක් මේ කතා කරන්නේ. මේ කර්මස්ථානේ වැඩුණා නිවන් දැකලා ඉන්න අතර වෙන්නේ. හැබැයි ප්‍රඥාවන්තයෙක්ට විතරයි ගෝචර මේක. සාමාන්‍ය කෙනෙකුට හරි අමාරුයි කරගන්න. මොකද මහා ධර්මස්කන්ධයක් මේක ඇතුලේ තියෙන නිසා. කය ධම්මයි. කය කියලා කිව්වේ පිංගුදිනේ ක කියන පහත් තැනට අය කරනවා. මේ සසර ගමනට අය කරනවා. සසර ගමනේ යනවා කියන එක මහා පහත් දෙයක්. එහෙනම් ක කියන පහත් දෙයට අය කළා දාන නිසා මේ රූප කය ධම්මයි, මේ රූප වය ධම්මයි, වෙනසීමට අය කරන නිසා වය ධම්මයි, සසර ගමනේ උප්පත්තිය පිණිස හේතු වෙනවා, වය ධම්මයි. ඊළඟට අනාත ධම්මයි, මේ සසර ගමනේ අනාතයක් කරනවා. ඔන්න රූප හිඳ වෙන සංහැදී. එහෙනම් මේ රූප කියන්නේ පිංගතුනි සාර එහෙම දෙයක්ද? මහා අසාරයක්. එහෙනම් රූපේ තියෙන ආස්වාදයේ දැක්කා, ඒකත් එක්කම රූපේ තියෙන ආදීනවේ දැක්කා. ඔය දෙකම දැක්කට පස්සේ ඔබට රූපය ගැන මොකද්ද හිතෙන්නේ? රූපය ඕනෑද? මේ රූපය කියන්නේ ඔබගේ ඇඟ විතරක් නෙමෙයි. රූප රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප ධම්ම රූප ඔය හයම රූප. රූපේ ආස්වාදය දැක්ක ඇයි? රූපේ නිසා පිළිපෙළී ඉන්න කෙනෙකුට රූප කියන ඒවා ආස්වාදයි. එහෙනම් මේ ඇත්තටම රූප ආස්වාදද නෑ. රූපයෙන් පෙළෙන්න ඕනේ කලින්. රූපයේ පිළිබඳ බලාපොරොත්තු තියතියා තියතියා පිළිපෙළී හිටපු එකාට රූපයක් දැකීම හරි ආස්වාද ජනකයි. එහෙනම් අන්න එහෙමයි ආස්වාදය හැදුනේ. ආදීනවයක් තියෙනවා මහ විශාල. ඇයි? කය ධම්මයි, වය ධම්මයි, අනාත ධම්මයි, අසාර ධම්මයි, අසුභ ධම්මයි. සසර ගමනේ මහා අනාතය කරනවා මේකට ඇලුනොත් එහෙම. එහෙනම් මහා භයානක දෙයක් මේ රූප කියන්නේ. ඇලෙන්න සුදුසු දෙයක් නෙමෙයි. අන්න ආදීනවේ දැක්කා. එහෙනම් පින්වදිනි ආස්වාදයේ ආස්වාදයේ විදිහට දැකගත්තා. ආදීනවේ ආදීනවේ විදිහට දැකගත්තා. දැන් එහෙනම් රූපය තවදුරටත් ඇසුරු කළ යුතුද? එහෙනම් ඔන්න නිස්සරණේ වුණා. නිස්සරණේ වෙන්න බෑ පින්වතුනි ආස්වාදයේ ආස්වාදයේ විදිහට දැකගත්තේ නැත්තම්. එහෙනම් මේ ලෝකේ තියෙන ඒවා ඔක්කොම ආස්වාද නැහැ කිව්වොත් වැරදි. ආස්වාදයක් තියෙනවා. ඒක දැක ගන්න ඕනේ හරියට මොකද්ද ඔය ආස්වාදය කියන්නේ. හැබැයි එහෙනම් අපි දැනගත්ත දෙයක් තියෙනවා. වේදනාවකින් තොරව ගන්න පුළුවන් නැත්නම් පෙළීමකින් තොරව ගන්න පුළුවන් ආස්වාදයක් නැහැ. එහෙනම් මේ ආස්වාදයේ මහා නිස්සාරයි. එහෙනම් මේ ආස්වාදයේ නිසා මේ සසරේ යා යුතු නැහැ. එහෙනම් මහා ආදීනවයක් තියෙනවා මේවට ඇලුනොත් එහෙම. සසර ගමනේ අනාතේ කළා දාන වැඩපිළිවෙලක් මේ තියෙන්නේ. ඒකත් දැකගත්තා. එහෙනම් ආස්වාදයක් දැක්ක, ආදීනවයක් දැක්ක. එහෙනම් මේක ගත යුතු හරයක් නැහැ. ඔන්න නිස්සාරණය වුණා. එහෙනම් රූප නිසා සැරිසැරීම නැවැත්තුවා. නිස්සාරණය වුණා. එහෙනම් රූපත් එහෙමනම් වේදනා සංඥා සංඛාර විඥාන ගැනත් ඔය ටික හරියට මෙනෙහි කරන්න පුළුවන් නම් යම්කිසි පුද්ගලයෙක් පිංගුතුනි නැවත රූප ලෝකයක උප්පත්තියක් නැහැ. වේදනා සංඥා සංඛාර ලෝකයක උප්පත්තියක් නැහැ ඒ කෙනාට. ඒ කියන්නේ ස්කන්ධ පහ උපාදාන කර ගැනීමේ ක්‍රියාවලිය නවත්තපු මහරහතන් වහන්සේ නමක් බවට පත් වෙනව. ඔන්න ඔය කරුණ හරියට මෙනෙහි කරගෙන ගියාද? ඒකයි මම කියන්නේ පිංගුතුනි කොන්ද පණ තියෙන උන් වරේ නිවන් දකින්න කියලා. මාර්ගය එලෙසම තියෙනවා. මේක කරගෙන යන්න අයයි නැත්තේ. ඒක නිසා වහ වහ ධර්මය අවබෝධ කරන්න, අවබෝධ කරගත්ත ධර්මයේ මෙනෙහි කිරීම තුළ ඔබට මේක මේ තුළ ඉන්න බැරි වෙනවා. ආන්ගේ ඔබ වෙනුවෙන් ආරාම ඉදි කරලා තියෙන, ඇවිදිලා තමන්ගේ මේ කඩ කටයුත්ත කරගන්න. ලහි ලහියේ සූදානම් වෙන්න පින්වතුන් යන්නේ වට. ඔය අවසානයේදී කියපු දහම් පාඨයේ බොහොම ගැඹුරු දෙයක්. බොහොම සුළු පිරිසකට තේරෙන්නේ නැති. ඔව ගොඩක් විග්‍රහ කරලා දීලා තියෙනවා නැවත නැවත අහලා බලන්න. නිරන්තරයෙන් ඔය ආස්වාදයේ ගැන පොඩ්ඩක් හොයලා බලන්න. ඔය ඕකටනේ ඇලිලා තියෙන, ඕකේ තියෙන ඇත්ත தත්ති මොකද්ද කියලා හරියට තේරුම් ගන්න පොඩ්ඩක් හොයලා බලන්න ආස්වාදය ගැන. කෙල්ලෙකුයි කොල්ලෙකුයි යාළු වෙලා ඉඳද්දි ගෙදරට අහු වෙලා කෙල්ලව හිර කරනවා ගේ ඇතුලේ කාමරේට දාලා. කෙල්ලව දවස් පහක් හිර කරන්න හිර කරද්දිද පැනල ගියා මේකට ආස්වාද දවස් 10ක් හිර කරද්දීද? ඔබට හොඳට තේරෙන්න ඕනේ. දවස් 5ක් හිර කළ තිබුණාට වඩා දවස් 10ක් හිර කළ තියලා ජනෙල් මේ ජනෙල් පොල්ලක් ගලවගෙන හරි පැනල ගියාට පස්සේ තියෙන ආස්වාදේ වැඩි. ඇයි? දවස් 10ක් පිළිමිලි හිටි. ඒ පිළිමෙන් තමයි වෙන්නේ දාසුනේ. හැම තැනම තියෙන ආස්වාදේ හොඳට බලන්න. ඔය පෙළෙනවා, ඔබ පෙළෙනවා දැන්. ඔය ශරීරේ පෙළෙනවා. එහෙනම් ඉරියව් වෙනස් කරන්න. එතකොට මොකද වෙන්නේ? ආස්වාදයි මේ මොහොතට. හැබැයි ආයෙ දුක ගොඩ නැගෙනවා. එහෙනම් ඔය තුට්ටු දෙකේ ආස්වාදයට ඇලීම සුදුසු නැහැ. ඔයිට වඩා මහ විශාල මොකක් තියෙනවද? ආදීනවයක් තියෙනවා. ඉතින් මේවා හොඳට හිතන්න තියෙනවා. ඔය කරුණ ටික හරියට විග්‍රහ කරගෙන බලන්න මේ සසරේ සැරිසරන්න එකම හේතුවක්වත් හැදිලේ හිද කියලා. මෙන්න මේක තමයි තථාගතයන් වහන්සේගේ යථාභූත සද්ධර්මය. තර්කානුකූලව ඕන කෙනෙකුට හදලා ගන්න පුළුවන් සද්ධර්මය. ආවට්ටණී මායාව කියන්නේ මෙන්න මේකට. මේක අහපු කෙනෙක් මේ සසරේ සැරිසරන්නේ නැහැ පිංගද? ඒක නිසා තමයි හේතු වාසනාවන්තය වහ වහ පැවිද්ද අපේක්ෂා කරන්නේ ඉතින් යාට මේක නම් කෙලවර කළා දාන්නේ මේ කුණු සසරේ නම් ගිහිල්ලා දියන්නේ නැහැ කියලා. ඒ නිසා මම ඔබට කියනවා මේව නැවත නැවත අහන්න. මේ සද්ධර්මයේ පරම දුර්ලභයි. නිවන් දකින්න සද්ධර්මයේ පරම දුර්ලභයි. තථාගතයන් වහන්සේ නමක් ලෝ වැඩ සිටීම පරම දුර්ලභයි. තථාගතයන් වහන්සේගේ කරජ කාය විතරයි අපවත් පිරිනවම් පෑවේ. උන්වහන්සේගේ බුද්ධ ශරීරය තාම තියෙනවා. ඒ රස්නේ තාම තියෙනවා, බය වෙන්න එපා. ඒ සද්ධර්මයේ හැමම තියෙනවා. ආර්ය සංඝයා වහන්සේලා එහෙමම වැඩ සිටිනවා. එහෙනම් කිසි අඩුවක් වෙලා නැහැ. මේ ධර්ම විනය කියලා දෙන්නේ ඒකයි. මේව නැවත නැවත ශ්‍රවණය කරන්න, අවබෝධ කරන්න දවසින් දවස මේ ලෝකෙට වින කැඳවෙන කාලකන්ණි ලෝකෙට බිහි වෙන්නේ නැහැ ඊට පස්සේ. ඔය සීඩී මාර්ගයෙන් මේ දේවල් ශ්‍රවණය කරන්න පුළුවන් තරම් පිරිස් අන්තර්ජාලය ඔස්සේ පුළුවන් නම් වැඩිපුර දේවල් තියෙනවා. ඒවැ මොන ක්‍රමයකින් හරි ඒව කරන්න. එහෙමත් නැත්නම් සැප්තැම්බර් පළවෙනිදා ඉඳලා ධර්මයයි ඔබයි ආරාමයට ඇවිදින්න තමන්ගේ වැඩ කටයුතු ටික කරගන්න. සතිය දෙක ඇවිදින්න තමන්ගේ වැඩේ කරගන්න. හැම කෙනෙකුටම අවස්ථාව තියෙනවා ඒක සඳහා. සතියක් දෙකක් තුනක් කැමති තරම් කල් ඇවිදින්න. ධර්මයේ ඉගෙනගෙන ඒ කටයුතු කරලා නිවන් දකින්න උත්සාහ කරන්න. පැවිදි වෙන්න ඕනේ ඉන්න අයට පුළුවන් පැවිදි වෙන්න. විශේෂයෙන් තරුණ තරුණියෝ උග්‍ර දූතාංග රැකලා ඒ කටයුතු කරගන්න. වීරයෙන් කටයුතු කරන්න. ඉතින් මේ හැම එකක්ම සැකසීලා තියෙන්නේ ඔබ වෙනුවෙන්. කාලය ඇවිල්ලා තියෙන්නේ නිවන් දකින්න. ඒක නිසා තමන්ගේ දරුවව දොස්තර කෙනෙක් කරන්න ගිහිල්ලා දරුවට ගිනි දෙන්න එපා. දරුවට ධර්මයේ දෙන්න. දැන් නිවන් දකින්න කාලේ. සම්බුද්ධ ශාසනය නැති වෙලා ගියාට පස්සේ දරුවව දොස්තර කෙනෙක් කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ආලෝක සත්‍යය අපිටත් ගිනි ගෙඩි දීලා අපිත් ඉගෙන ගත්තා. ගුවන් යාන හදන මට්ටම ඉගෙන ගත්තා. දැන් මොකද කරන්නේ? දැන් ගුවන් යාන හදන්න දැන් මේ යන්නේ. නිකන් කාලේ නාස්ති කරගත්ත විතරයි. හත් අවුරුදු වියේදී මේ දේ උදා කරගත්තා නම් දහ අවුරුදු වියේනකොට මහරහතන් වහන්සේ නමක්. ඔබ කැමති නැද්ද ඔබගේ දරුවා මහරහතන් වහන්සේ නමක් කියලා? ඉංජිනේරුවෙක් වෙනවටද කැමති? ඔබ තීරණය කළ බලන්න. නික්ලේශී උතුමෙක් මේ තුන් ලෝකෙම ඉන්න පිරිස ඇවිදලා දෙපා ඉම්ම ඉම්ම වැඳ නමස්කාර කරන්නේ මහා උතුමෙක් කරනවද? හැමෝගෙම බැනුන් අහන පව් කර කර අන්තිමට මැරිලා කුණු අපායේ ලඟින් යන දොස්තරලා ඉංජිනේරුවෝ කරනවද කියලා ඔබ තීරණය කරන්න. ඔබවත් ඔබ තීරණය කරගන්න. සල්ලිකාර මුදලාලි කෙනෙකුට වැඩ කර කර ඒකක ජීවිතේ සාර්ථක කරගන්න උදව් කරනවද? ශාස්ත්‍රුන් වහන්සේගේ ශාසනයේ හික්මිලා නිවන් දකින්නවද කියලා. ඔබ අදේ ඒක තියෙන්නේ. තරුණ තරුණියන්ට මම මේ කියන්නේ. ඉන්නවා වීරයෝ. රස්සාවලින් අයින් වෙලා නිවන් දකින්න ලෑස්තියෙන් ඉන්න වීරයෝ ඕනේ තරම් ඉන්නවා. එන්න ආරාමෙට මම පෙන්නන්න. රටවල් වලින් ආපු පිරිස් මම පෙන්නන්න. සිංහල බෞද්ධයෝ සුද්ධෝ නෙමෙයි මේ. සයන්ටිස්ට්ලා මම පෙන්නන්න. අතර්ලා දාලා ආපු. දොස්තරලා පෙන්නන්න. තරුණ දොස්තරලා මේ ළඟදී ආරංචියක් ආවා. ඕස්ට්‍රේලියාවට ගියලු දරුවේ වෛද්‍ය උපාධිය හැදෑරීම සඳහා අවුරුදු 3කට පේ කළා. පළවෙනි අවුරුද්ද පටන් ගනිද්දි ධර්මයයි ඔබයි ඇහුවලු. පළවෙනි අවුරුද්ද අවසන් වෙනකොට ලංකාවට ආවලු පැවිද්ද තීරණය කරගෙන. ආවට්ටණී මායාව තථාගතයන් වහන්සේට දිවිච්ච ශ්‍රී සද්ධර්මය. පින්වතුනි, ඔබ පොඩි කාලේ තමයි අසූචි කෑවේ. තේරුම් ගත්තට පස්සේ අසූචි කෑවේ නෑ මෙතන ඉන්න කවුරු. එහෙනම් මේ කාම අසූචියේ කකා ඉන්නේ මේක තේරෙනකන් විතරයි. ඒකයි කිව්වේ ඉක්මනට තේරුම් ගන්න. එතකොට ඔය අසුචි කන එක නතර කරයි. තව ඉස්සරහට ධර්ම දේශනා ගොඩාක් තියෙනවා. හැම දවසකම ධර්ම දේශනා එකක් හෝ දෙකක් තියෙනවා. ධර්ම දේශනා 20 ගාණක් තියෙනවා. පවත්තන අද දෙවෙනි ධර්ම දේශනාව මේ කරමු. ධර්මයයි ඔබයි වෙබ්සයිට් එකේ පෙබ්බඩවි එවන් නැත්තම් Facebook එකේ ආදී වශයෙන් ඔය තියෙන තැන්වල ඇති ඒ තියෙන තැන් ධර්ම දේශනා තියෙන තැන්. හැබැයි මම ඔබගෙන් එක ආරාධනාවක් කරනවා. ඊළඟ මොහොතක ඔබ ධර්මයේ ශ්‍රවණය කරන දැනකට ආව මේ මට පේන ඉස්සරහා ඉන්න ඕනේ හැබැයි. මේ ධර්මයේ අහපු අය ඇවිල්ලා මට පේන තෙව්වක ඉන්න ඕනේ. මේ පේන ඉස්සරහාම හිටියොත් හොඳයි. නැත්තම් මං ආයේ කියයි බෞද්ධය කියන්නේ කවුද කියලා. පින්වදේ සමාධියට නැගින්නේ ඇහැට පේන දැන ටික. මූලික දහම් කරුණු තමයි හැමදෙස්සෙම කතා වෙන්නේ එතකොට. මොකද මට මෙහෙම ඉඳගෙන බණ කියන්න බෑනේ. එහෙනම් ඊළඟ පාර දැන් මේ ඉන්න අය මේ දේවල් දැනගත්තානේ. දැන් තව ධර්ම දේශනාවකට එහෙම වෙනවනම් ඇවිදලා මේ ඉස්සරහින් මෙහෙම ඉඳගන්න. ඒ ඉඳගත්තාට පස්සේ මට පේන සෙවි ඉන්න හැම කෙනාගේම මේ සමාධිය මට දැනෙනවා. ඒ අවබෝධය දැනෙලා එනවා. නැත්තම් එහෙම ඉතින් කියන්න වෙන මොකද්ද? අනේ අපායට යන්න එපා බොලව්. අපායේ මහ ජරා තැනක් බොලව්. ඕවා කී කී තමයි ඉන්නේ. සාර වූ ධහම දැනගන්න ඕන නම් ඒ ධහම අවබෝධ කරගත්ත අය ධහම සමාධියෙන් ඉඳගන්න. සමාධියට සමාධිය වැටහිලා අවශ්‍ය දේ කරගෙනයි. ඉතින් මේ ධර්ම දේශනාව වලට පුළුවන් තරම් සහභාගී වෙන්න තියෙන උතින් මේ ළඟපාතකේ තියෙනවනම් හොයලා බලන්න. ඒ වගේම මේ දේවල් ඔක්කොම අන්තර්ජාලයේ සජීවීව විකාශනය වෙනවා. දැන් මේ වෙලාවේ මේ දේශනාව සජීවීව විකාශනය වෙනවා. මුළු ලෝකෙින් ඕනෙම රටක ඉන්න කෙනෙකුට සද්ධර්මයේ ශ්‍රවණය කරන්න පුළුවන් වේ. ඉතින් ඔබටත් කොහේ හරි ඉඳගෙන සද්ධර්මයේ අහන්න පුළුවන් ඒ තැන් වලට එන්න බැරි වුණා. ඉතින් ඒක ඒ විදිහට කරගන්න. ඒ වගේම බොහෝ පිරිස් අපෙන් අහලා වෙනවා දෙයියේ ඊයේ දේශනාවල පවා ධර්මයේ ඔබයි ආරාමයේ කොහෙද හැදෙන්නේ? ඒවට අපි සාදු නාදකින් හරි උදව්වක් පදව්වක් කරන්නේ කොහොමද කියලා. ඒක නිසා මම අපේ මහතුරුන්ට කිව්වා මේ මාර්ගය ඇඳලා තියෙන කොලයක් තියාගන්න කියලා. ඒක මෙතන තියෙනවා. මෙතන ඕනෙම කෙනෙකුට පුළුවන්. මොකද දැන් මේ වෙලාවේ ආරාමයේ හැදෙන වෙලාව. ගිහිල්ලා ගඩොලක් හරි ඇදලා මහා රහතුන් බිහිවීම උදෙසා ඉදිවෙන ස්ථාන ඒවට උදව් පදව් කරන්න පුළුවන්. දැන්ටත් එහෙම කරන අය මේ ස්ථානවල ඉන්නවා. නිරන්තරයෙන් ඒ ස්ථාන වලට ඇවිදලා නැවතිලා ඉඳගෙන ඒ කටයුතු කරන අය ඉන්නවා. ඉතින් පුළුවන් ඒවට සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරන්න. දායකයෝ වෙන්න එහෙම බෑ එතන කාටවත්. උපාසක උපාසිකාව වෙන්න විතරයි පුළුවන්. ඔබ දායකකම දරන්න ඕනේ ගමේ පන්සලට. ගමේ පන්සලත් එක්ක ඔබ සිටිය යුතුයි. ඒක නීතිය. අපි පොයේට කිසිම වැඩසටහනක් කරන්නේ නැහැ. ඇයි ඒ? පොයේට ඔබ ගමේ පන්සලේ සිල් සමාදන් විය යුතුයි. පොයේට වැඩ විශේෂ වැඩසටහන් නැහැ. එහෙම අපි තීරණය කළා තියෙන්නේ. මේ කරන්නේ පින්වදිනි පින්වත් තුන්ව පන්සල් වලින් අයින් කරන එක නෙමෙයි. මේ සම්බුද්ධ ශාසනයට නතු කරන එක, මාර්ගඵලයන්ට නතු කරන එක. නැතුව පොදි ගහ ගන්න හදන වැඩපිළිවෙලක් නෙමෙයි. ඉතින් ඔබට ඕනේ වෙලාව කැදින්න ඒවට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒක ගහලා තියෙනවා විශේෂ කරුණක්. මේ කරුණේ විශේෂම දේ තමයි මේ සියලුම පූජාවෝ ධර්මයයි ඔබයි ශ්‍රාවකයන්ගෙන් පමණක් බාර ගන්නා බව කරුණාවෙන් දැනුම් දෙන්න. ධර්මයයි ඔබයි ධර්මයේ ශ්‍රවණය කරලා ජීවිතේට ආලෝකයක් උදා කරගත් අයට විතරයි ගඩොලකින් හරි මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. මුදලාලිලට එහෙම අයට මේකට සම්බන්ධ වෙන්න බෑ. මුදලාලිලා හරි කමන්නේ ධර්මය අවබෝධ කරගෙන නම් ඉන්නේ. මොකද පින්වදින මේ ගහන එකකවත් ඔය හදන එක කුටියකවත් එක ගොඩ නැගිල්ලකවත් ඔබේ නම ගහන්නේ. ඔබගේ නම ගහලා ඔබගේ පිනට හානි කරන්නේ නැහැ. මානයක් නැගෙන හැම මොහොතකම පින දූෂණය වෙනවා. නම උස් කරන්න නෙමෙයි යන්නේ, නම අස් කරන්න. ඒකයි නමස්කාර කරන්නේ සාසරුණ වහන්සේට. නම අස් කරන වැඩපිළිවෙලක් කරනවා කියලා තමයි දොහොත් මුදුනේ තියාගෙන නමස්කාර කරන්නේ සාසරුණ වහන්සේ. නම උස් කරනවා නෙමෙයි. ඉතින් ඕක කරන්න පුළුවන් කාට විතරද? නම ගහන්න නැතුව යමක් දෙන්න පුළුවන් මේ සාර සද්ධර්මයක් අවබෝධ කරගත්ත කෙනෙකුට විතරයි. ඉතින් ඒක නිසා කොහොමත් ගඩොලක් හරි පූජාවක් කරන්න ඕන නම් ධර්මයයි ඔබයි ශ්‍රාවකෙක් වෙන්න ඕනේ. ඒ කිව්වේ සද්ධර්මයේ ශ්‍රවණය කරලා මාර්ගඵල ලබන්න අධිෂ්ඨාන කරගත්ත කෙනෙක් වෙන්න ඕනේ. අනිත් අයට ඒවට සම්බන්ධ වෙන්න බෑ. එතනට දානයක් දෙන්න පුළුවන් ධර්මයයි ඔබයි ශ්‍රාවකෙන්ට විතරයි. ඒ කිව්වේ නිවන් මඟ අධිෂ්ඨාන කරගෙන නිවන් දකින්න යන උතුමන්ට විතරයි. සල්ලි දීප පමණින් දන් දෙන්න බෑ. මොකද එතන පින්වතුනි භික්ෂුන් වහන්සේලා දන් වළඳන්නේ එක වේලයි. ඒකෙන් කියන්නේ ලෝක සම්මතයේ හැමෝම එක වේලෙන් සිටිය යුතුයි කියලා එහෙම නෙමෙයි වැරදියට ගන්න එපා. නිවන් දකින්න යන උතුමන්ට එක වේලක් හොඳටම ඇති. ඉතින් එක වේලයි දන් වළඳන්නේ. ඉතින් දානයක් දෙන ලැබෙන එක මහත්ඵලයි මහානිසංසයි. හැබැයි ඒකට අවස්ථාව තියෙන්නේ නිවන් දකින්න අදිස්ථාන කරගත්ත පිරිසකට විතරයි. මොකද ඒකේ හේතු වාසනාව සැකසෙනවා. එතකොට ඒ අයට තමන්ගේ වැඩේ කරගන්න. මොකද නිවන් දකින්න මහ උතුමන්ට දන් දීලා සියල්ල ධර්මයයි ඔබයි කියන මේ දේශනාවට අනුගත වෙලා ඉන්න අයට විතරයි. ඒ කියන්නේ නිවන් දකින්න අයට විතරයි. පළවෙනි අවුරුද්ද ඉවර වෙනකොට භික්ෂුන් වහන්සේලා 5600කට දන් පිළිගන්නන සිද්ධ වෙයි. ඔබ අහලා නැහැ නේද එහෙම? අහලා දිනේ බුදුහාඳුනගේ කාලේ නේද? 500ක් භික්ෂු පිරිස පිරිවරාගෙන තථාගතයන් වහන්සේ වැඩියා කියලා බුදුහාඳුනගේ කාලේ නේද අහලා තියෙන්නේ? තව අවුරුද්දකින් ඇවිල්ලා බලන්න. එතකොට දකි 500 1000 2000 මහා මේ භික්ෂු පිරිස දකි. ඒ ආදර මහරහතන් වහන්සේලා ඔබ දකි. ඔබ ඒ අතරට එන්න උත්සාහ කරන්න මට නම් ඕනේ ඉතරයි. ඉතින් හැම අතකින්ම තියෙනවා මේ සාදුනාදයක් දීලා හරි ඔබට පුළුවන් ඒ දේවල් සිහිපත් කරලා සාදුනාදයක් දීලා ඒවා අනුමෝදන් වෙන්න ඒ ස්ථානවල කෙරෙන වැඩ කටයුතු. හැබැයි අමතක කරන්න එපා එකම අවස්ථාවකවත් මේ ඔබට මේවා කියන්නේ ඔබ එතන දායකයෙක් කරගන්න එහෙම නෙමෙයි. එතන දායකයෝ නැහැ. එතන ඉන්නේ ඔක්කොම කවුද? භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකා. එතන හැමෝම කරන්නේ පින්වතුනි බෝට්ටුව තල්ලු කරනවා. බෝට්ටුවට නගින කාලේ නැකන් තල්ලු කරගෙන ගිහිල්ලා බෝට්ටුවට නගිනවා. අනිත් එක්කෙනා ඊට පස්සේ තල්ලු කරන්න ගන්නවා. විශේෂයෙන් ඔය දරුවෝ ඉන්න අය බෝට්ටුව තල්ලු කරනවා. දරුවෝ මක් වෙනකන් ලොකු වෙනකන් ලොකු වුණාම දරුවෝ ටිකත් එක්කම බෝට්ටුවට නැග්ගා. තව කට්ටියක් ඊට පස්සේ බෝට්ටුව තල්ලු කරනවා. බෝට්ටුව තල්ලු කරනවා කිව්වේ ඔය දානමාන ආදී දේ දේවල් සිද්ධ කරලා ගොඩ නැගිලි හදනේ දේවල් සිද්ධ කරගෙන යනවා. ඉතින් මේ දේශනා නිරන්තරයෙන් අහලා බලන්න තියෙනතුනි අලුතෙන් ආපු අය ඉන්නවනම් ඔබට මාර්ගය හැදිදෙයි. එහෙමනම් අපි බොහෝ වෙලාවක් සද්ධර්මයේ කතා කළා. ඒ සද්ධර්මයේ කතා කළ පින්වතුනි දැන් මේ සද්ධර්මයේ කතා කිරීම නිසා රාග ද්වේෂ මෝහ මහ ප්‍රමාණයක් ප්‍රහීන වෙච්ච පිරිසක් මෙතන ඉන්නේ. මේ කතා සද්ධර්මයේ කතා කරන වෙලාවේ කාට හරි රාගය ඇවිස්සුණාද? ද්වේෂය ඇවිස්සුණාද? මෝහය ඇවිස්සුණාද? නෑ. එහෙනම් මේක තමයි තථාගතයන් වහන්සේගේ යථා භූත ඥාන දර්ශනය. මේක තමයි තථාගතයන් වහන්සේගේ ධර්ම ක්‍රමවේදය. රාගක්ඛයෝ නිබ්බානං, ද්වේෂක්ඛයෝ නිබ්බානං, මෝහක්ඛයෝ නිබ්බානං. යම් තැනක රාග ද්වේෂ මෝහ නැසීමක් වෙනවා නම් අන්න ඒකයි නිබ්බානේ. ඉතින් රාග ද්වේෂ මෝහ නැසෙන සද්ධර්මයේ ශ්‍රවණය කරන්නේ. මෝහය නැසෙ නැසී යනකොට රාගයටයි ද්වේෂයටයි ඉන්න බෑ. සද්ධර්ම ශ්‍රවණය තුළ මෝහය නැසෙනවා. එහෙම නැසෙන්නේ නැති සද්ධර්මයක් ශ්‍රවණය කළ වැඩක් නැහැ. කාලේ නාස්ති කරන්න එපා. එහෙමනම් පින්වතුනි මේ සද්ධර්මයේ ශ්‍රවණය කළ ඔබ මහා අප්‍රමාණ පුණ්‍ය සම්භාර ධර්මයක් සිද්ධ කරගන්නකොට මේ පිනෙන් පෝෂණය වෙන පින්ද සතුට වෙන පිරිස ඉන්නවා. අපි ඒව සිහිපත් කරගෙන ඕනේ. මං කලින් පින්වතුනි පින් අනුමෝදන් කරන්න කලින් මං ඒ එක එක්කෙනා ඔබට සිහිපත් කරලා කරවන්නම් ඉස්සෙල්ල. නැත්තම් ඒක සුදුසු නැහැ. මොකද ඔබ පින් දෙන වෙලාවේදී ඒ අයව සිහිපත් කරලා ඒ අයට පින් විහිදුවන්න ඕනේ, පතුරවන්න ඕනේ. නිකන් සාදු සාදු කිව්වට හරියන්නේ නැහැ. මේ සම්බුද්ධ ශාසනයක කරන දේවල් පින්වතුනි පිළිවෙලකට හරියට කරන්න. නැත්තම් ඔය ඔය එහි යාවට වැඩ කළොත් කරන්න බෑ මේ කිසි දෙයක්. පළමු කොටම අපි සිහිපත් කරගන්න ඕනේ පිරිසක් ඉන්නවා පින්වතුනි. මේ ශ්‍රී සද්ධර්මයේ දරාගෙන, මේ ශ්‍රී සද්ධර්මයේ ඉගෙනගෙන, මේ සද්ධර්මය අවබෝධ කරගෙන මුළු ලෝකෙටම මේ සද්ධර්මය ප්‍රචාරය කරන උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිස ඉන්නවා. එහෙනම් අන්නේ අයව සිහිපත් කරගන්නේ අපි මුලින්. ඒ අයව සිහිපත් කරගෙන ඒ අයට පින් විහිදුවලා පතුරුලා හරිනවා. මොකටද මේ අත්බැවිය තුලදී මේක කරලා ඉවර කරගන්න. ඊළඟට ඔබට අමතක කරන්න බැරි පිරිසක් ඉන්නවා පින්විතනි, මේ ත්‍රිපිටකයේ මුඛ පරම්පරාවෙන් අරගෙන ආපු මහා උත්තම පිරිස. දුර්භීක්ෂ නියන් සායවල් ඇති වෙලා එකිනෙකා මෙරි මෙරි වැටිද්දි අන්තිමට මාතලේ අලුනේන් විහාරයේදී මේ ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කළා. ඊට පස්සේ සොලීන් ඇවිල්ලා ලංකාව ආක්‍රමණය කරද්දී පින්විතනි දුනු ඊතල පාරවල් කාගෙන මේ ත්‍රිපිටකය ආරක්ෂා කරපු මහා උතුමන්ගෙන් මේ ශාසනය පැවතගෙන ඉන්නේ. ඒ උත්තමයේ මේ ත්‍රිපිටකය ආරක්ෂා කළේ නැත්තම් දුනු ඊතල පාරවල් කාගෙන පොළු පාරවල් කාගෙන අද අපිට හුලං. එහෙනම් ඒ උත්තමයේ සිහිපත් කරලා ඒ උත්තමයන්ට පින් අනුමෝදන් කරන්න ඕනේ අපි. මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ මේ උත්තමයන්ටත් බහවහ මේක අවබෝධ වෙන්න කියන. ඊළඟට මේ විදිහට දසදහසක් ලෝක ධාතුවේ ඉඳලා මේ ස්ථානෙට දිව්‍ය බ්‍රහ්මයේ ඉන්නේ නැති. ඔබගේ ඉෂ්ඨකාමී දෙවිදේවතාවෝ නින්නදී ඔබට කරදරයක් හිංසාවක් පීඩාවක් වෙච්ච වෙලාවේදී ඔබට උපකාරයක් අපකාරයක් කරපු. ඒ වගේම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ රකින ඉන්ද්‍රෝපේන්ද චන්දසේකර ප්‍රජාපති ආදී ඒ දේව සමූහයන් ඉන්නවා. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස රකින. අන්න ඒ අයට විහිදුවනවා පින් අපි ඊට පස්සේ. ඒ පින් විහිදලා පැතිරලා යනකොට ඒ අයගේ දේවානුභාවය වැඩි වෙන්න කියලා. මොකද ඒ දේවානුභාවය වැඩි වීම තුළ මේ පිරිස දිරහත් කාලයක් ආරක්ෂා කරගන්න අවස්ථාව සැලසෙනවා. ඒ වගේම බලාපොරොත්තු වෙන බෝධිහින් උතුම් වූ නිර්වාණය සාක්ෂාත් කරගන්න කියලා හිතන්න තියෙනවා අපිට. ඒ අයට මේ වෙලාවේ සිහිපත් කරගන්නයි කියන්නේ. ඊට පස්සේයි අපි පින් අනුමෝදන් කරන්නේ. තමන්ගේ මළගිය ඥාතිවරු ඉන්නවා. අම්මා තාත්තා දුව දරුවෝ කවුරු හරි මැරිච්ච පිරිස් ඥාතිත මිත්‍රාදී. ඒ වගේම පින්වතුනි අමතක කරන්න බැරි පිරිසක් ඉන්නවා. රට ජාති ආගම බේරගන්න ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ මේ රට වෙනුවෙන් දීපුදුපු මහ උත්තම පිරිසක් ඉන්නවා. මුල් කාලේ නම් මතක් කර කර බින්දුන්න. දැන් නැහැ. ඒ අය දැන් සාප කරනවා මේ ලංකාවට. තොපි නිසා අපි විනීමරුවා. තොපි නිසා අද අපි මේ අභාවි ස්ථානවල ඉන්නේ. අද උඹලා පින් කරනවා අපිට පින් පොඩ්ඩක් දෙන්නේ නැහැ. උඹලා මොන තරම් අසත්පුරුෂද කියන හැඟීමෙන් සාප කරන්නේ. ඒක නිසා පින්වතුනි අමතක කරන්න එපා. ඒ අයව තාම අපිව බේරගන්න අපි නිසා මිනිමරුව පිරිසක් ඒ අභාවි ස්ථානවලට වෙලා බලන් ඉන්නවා පින් දෙනකම්. ඒක නිසා ඔබ අද ඉඳලා මතක තියාගන්න බෝධි පූජාවක් තිබ්බත් කොහේ හරි ඒ අයව සිහිපත් කරලා පින් අනුමෝදන් කරන්න. මොකද ඔබගේ පින ඒ අයට ගන්න කැපයි. මොකද ඔබ නිසා තමයි ඒ අයව මිනිමරුව කටයුතු කළේ. අපි ඒ අයට ඒ කාන්තේම මේ දේවල් කරනවා පින්විතනි. ඒක නිසා තමයි අපි රණවිරු සෙවනේ ආබාධිත රණවිරු සීලු දෙනා එක තැනකට ගෙන්නලා ඒ අයට සද්ධර්ම දේශනාවක් කරනවා. සෝතාපන්න ඵලයේ පිහිටන්න කොහොම හරි මිනිමරුවත් එහෙම පින්විතනි අභව්‍යයි ස්ථානේ. ඒක කවුරු නිසා මැරුවද කියන එක වදාළ නැහැ. එහෙනම් අපේ යුතුකමක් තියෙනවා පින්විතනි ඒ අයට මේ අවස්ථාව උදා කරලා දෙන්න. ඒක නිසා අපි ඒ අයට ආරාධනා කරනවා මේ මොහොතේ කැමැති තරම් කාලයක් ආරාමයට ඇවිල්ලා ඉන්න. තවිද්ද දෙන්න බෑ බුද්ධ නීතියෙන් අවසර නැති නිසා. නමුත් කැමැති තරම් කල් ආරාමයට ඇවිදලා අරිහත්ත්වයේ සාක්ෂාත් කරලා පිරිනිවන් පාන. මොකද පින්විතනි කළගුණ සලකන්න දන්නේ නැති જાතියක් නෙමෙයි ආර්යෝ කියලා කියන්නේ. ආර්ය හොඳට දන්නවා කළගුණ සලකන්න. එහෙනම් අන්නේ පිරිසවත් සිහිපත් කරනවා. මේ අද්භවයේ විතරක් නෙමෙයි පින්විතනි අතීත සංසාරයේ තිස තමන්ට අම්ම වෙච්ච තාත්තා වෙච්ච ගුරුවරු ඥාතීත මිත්‍රාදීන් සීල දෙනා සිහිපත් කරන ක්‍රමවේදයක් තියෙනවා අපි. මේ අද්භවයේ විතරක් හිටපු අම්ම ඇයි ලොකු? ඇයි ගිය ආත්මේ අම්මව මතකවත් නැද්ද කට්ටිය? එහෙනම් ඒ සීල දෙනා සිහිපත් කරගන්නවා. එහෙනම් ඔයාදී වශයෙන් පින්විතනි මේ පින් දෙන ක්‍රමවේදයක් තියෙනවා. ඒ එකින් එක මම කියද්දි හොඳට සිහියෙන් නගාගෙන ඒ අයට පින් විහිදුවලා පතුරුල හරින්නේ ඒ අයගේ පින් අනුමෝදන් වෙනකොට පින්විතනි ඒ අය සුගත මුදිත වෙනවා. ඒ අයට ආශිර්වාද ශක්තිය බල නැගිලා යනවා. ඒ තුලින් ඒ අයගේ ආරක්ෂාව ඔබට ලැබෙනවා. ආශිර්වාදය ඔබට ලැබෙනවා. ඔබට මේ භවගමන යන්න භවගමන නවත්තන්න යන මේ ගමන කරගන්න හරි ලේසි. යුතුකම් ඉටු කරන්න ඕනේ අපි ඒකාන්තයෙන්. එහෙමනම් පින් දෙන්න සූදානම් වෙන්න සීලුම දෙන්න. පළමුව සිහිපත් කරගන්න පින්විතනි මේ සත් තථාගතයන් වහන්සේ ඉතින් ලෝකෙට දේශනා කරන්නට ඉන්නේ සාර වූ සද්ධර්මය අවබෝධ කරගෙන ලෝකේ පුරා ඒ සද්ධර්මය ප්‍රචාරය කරන්නා වූ උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසත් ඒ උත්තමයන් වහන්සේලා ලෝකෙට දේශනා කරන සද්ධර්මයේ ලෝකේ ප්‍රචාරය කරන්න අපකැපෙලා කටයුතු කරන්නා වූ ඒ උත්තම පිරිසත් සිහිපත් කරගෙන ඔබ ඉතින් රැස් කරගත්තා වූ පුණ්‍ය සම්භාර ධර්මයේ උපතර සම්භාර ධර්මයේ විශේෂ විහිදුර පතුලරණී පිං විහිදී පැතිරියාමින් ඒ උතුම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම මේ අද්දවේ තුළදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියන සාදු කෙලයට පින් අනුමෝදන් කරන්නේ. ඒ වගේම පින් උදෙන මොහොත කර සිහිපත් කරගන්න එදා ශාස්ත්‍රෝන් වහන්සේ විසින් දේශනා කොට වදාරන්නේ දැසේ ශ්‍රී සද්ධර්මයේ මුක පරම්පරාවෙන් පවත්වගෙන ඇවිදින්න මාතලේ අලුවෙන් විහාරයේ ත්‍රිපිටකයේ ග්‍රන්ථාරෝධ කළාට පස්සේ ඒ ත්‍රිපිටකයේ ආරක්ෂාව උදෙසා අපකැප වේලා කටයුතු කළා වූ තමන්ගේ ණය පූජා කළා වූ ජීවිතේ පූජා කළා වූ ඒ උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිසිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ පුණ්‍ය ගංගා කුසල ගංගා එය කෙරෙහි විදුර පතුරුලරණේ පිං විහිදී පැතිරියාමෙන් ඒ උත්තමයොත් මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියන සාදු කෙලයටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින් උදෙලි මොහොත කර සිහිපත් කරගන්න දස දහසක් ලෝක ධාතු ඉන්ද්‍ර මේ ස්ථානයට ආවා වූ සීලුම දිව්‍ය බ්‍රහ්මාදීන් ඒ වගේම තමන්ගේ ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් ඇතුළුව මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරහත් කාලයක් ආරක්ෂා කරන්නා වූ සිව්වනක් පිටස චිරහත් කාලයක් ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්දසේකර ප්‍රජාපති ආදී ඒ සීලුම දේව සමූහයන් වහන්සේලා වත් සිහිපත් කරගෙන ඔපිසින් රැස් කරගත්තා වූ සීව පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ ආකාරයේ බිදුල පතුලරණේ පිං විහිදී පැතිරියාමෙන් ඒ දෙවියන්ගේ දේවානුභාවයේ වැඩි වේවා ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරහත් කාලයක් ආරක්ෂා කරත්වා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවගේ චිරහත් කාලයක් ආරක්ෂා කරත්වා බලාපොරොත්තු වන්නා වූ බෝධියකින් උතුම් වූ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින් උදෙන මොහොත කර සිහිපත් කරගන්න ඔබ නමින් ජම්මාන්තරගත වන්දි දුනා වූ සීලව ඥාති හිත මිත්‍රාදීන් තමන්ගේ අම්මා තාත්තා ගුරුවරු ඥාති හිත මිත්‍රාදීන් විශේෂයෙන්ම ශ්‍රී ලංකා ද්වීපයේ මේ ශාසනය ආරක්ෂා කර ගැනීම උදෙසා සටන් වැදුනා වූ ඒ ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් සහ පොලිසිය නිලධාරීන් ඒත් එක්කම මේ යුද්ධය කටේ ආසන්න කාලයේදී මිය ගියා වූ ඒ සියලුම සාමාන්‍ය වැසියන් පවා ඒ සියලු දෙනාව සිහිපත් කරගෙන ඒ පින් විහිදුන පතුරුල් හරින්නේ. ඒ වගේම පින්වතුනි මේ අද්දමේ විතරක් නෙමෙයි මේට කල්පණුම එකක් ඇතුළත තමන්ට අම්ම වෙච්ච තාත්තා වෙච්ච ගුරුතුරු ඥාති හිත මිත්‍රාදීන් වෙච්ච ඒ සියලු දෙනාව සිහිපත් කරගෙන ඔබ ඉදින් රැස් කරගත්තා වූ සීල් පුණ ගංගා කුසල ගංගා එයා කෙරෙහි විහිදුන පතුරුල් හරින්නේ පින් විහිදී පැතිරියාමෙන් ඒ අධ්‍යාම්පති අභව ස්ථානයේ කිනවන නම් එයින් අත මිදේවා අජරාමන සංඛ්‍යාත නිවෙනින් සැනි සීම ලබත්වා කියන සාදු කෙලයටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මොහොතක සිහිපත් කරගන්නේ මේට කල්ප 91ක් ඇතුළත තමන් විසින් අවද අසාධාරණයන්ට ලක් කරලා තමන් ගෙරේ වෛරයෙන් ක්‍රෝධයෙන් පසුවිලා මැරලා ගිහිලා අදෝබෝ මරනවා කපනවා කොටනවා කියාගෙන ඔබගෙන යැවිදලා ඔබගේ ආර්ය ගමනට බාධා පමුණුනොත් නම් ඔබගේ ලෞකික ජීවිතයට බාධා පමුණුනොත් නම් අන්නේ සියලු දිනාප සිහිපත් කරගෙන ඔබ විසින් දැස් කරගත්තා වූ සීලම් පුණ්‍ය ගංගා කුසල ගංගා එයා කෙරෙහි විහිදුවල පතුල්ලරණේ පිං විහිදී පැතිරියාමින් එයා ඒ අභව ස්ථානයෙන් අස මිදේවා අජරාමර සංඛ්‍යාත නිවෙනින් සැනි සීම ලබත්වා කියලා සාදු කෙලයටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින් උදිරි මොහොත කර සිහිපත් කරගන්න ජීවතුන් අතර ඉන්නව පිළිත් විශේෂයෙන්ම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය චිරජීවනයේ උදෙසා ලය පූජා කරමින් තමන්ගේ හරි හම්බ කරගන්නා වූ ධනෙ යම් කොටසක් සම්බුද්ධ ශාසනයේ උන්නති උදෙසා කටයුතු කරන්නා වූ ඒ පිරිසිපත් කරගන්න ඒ විහෙර විහාර තැනීම උදෙසා ඒ ධර්ම ප්‍රචාර කටයුතු උදෙසා සීදී පූජාවන් සඳහා ඒ විශාල වශයෙන් සම්මාගේ හරි හම්බ කරගන්නා වූ ධනෙ අපකැප කරලා කටයුතු කරන්නා වූ ඒ පිරිසිපත් කරගන්න. ඒ වගේම තමන්ගේ අම්මා තාත්තා දුව දරුවෝ තමන්ගේ ස්වාමි දරුවන් ස්වාමි දේවයන් මේ යාළු හිත මිත්‍රාදීන් ගුරුවරුන් මේ සියලු දෙනාම සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ පුණ්‍ය ගංගා කුසල ගංගා එයා කෙරෙහි විදුර පතුලරණේ පිං විහිදී පැතිරියාමෙන් එයාට යම් කිසි ග්‍රහ පොළු පන්දරව දෝසාන්දකාර තියෙනවා නම් ඒ සියලු දෝසාන්දකාරයන් ගසා දූරින් භූත වේවා අස්වා කටවා හෝ හවල් දෝසක සංඛා දෝසාන්දකාර තියෙනවා නම් ඒ සියලු දෝසාන්දකාරයන් ගසා දූරින් භූත වේවා යක්ෂ බේද විසාජ මලගුරු කුම්බාණ්ඩ ආදී ගඳු වෙන යව දෝසාන්දකාර තියෙනවා නම් ඒ සියලු දෝසාන්දකාරයන් ගසා දූරින් භූත වේවා මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදී මජරාමන සංඛ්‍යාත නිවෙනින් සැනි සීම ලබත්වා කියන සාදු කියන යලත්ින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින් උදිරි මොහොත කර සිහිපත් කරන දව මේ ස්ථාන දැවිදින සද්ධර්මයේ ශ්‍රවණය කරදී ආහාරයකින් පානයකින් සංසර්පණය වෙන ලැබුණා වූ ශරීර ශක්තිය ප්‍රයෝගී කරගෙන සද්ධර්මයේ ශ්‍රවණය කරන නැති මාර්ගඵල ලබන්නේ තේම නම් ඒ ආහාර පාන සකස් මේලා එදා ඈත අතීතයේ ඉඳලා බැව වමුණු සකස් කරලා ඇලවේලි සකස් කළ කුඹුරු වපුරලා ගොයන් කපලා පාගලා ආහාරයක් වශයෙන් ඔබගේ අතට පිළියෙල කරගන්නකම් අපක පෙරලා කටයුතු කළා වූ ඒ සිළු දිනාව සිහිපත් කරගෙන ඔබ සිඳ රැස් කරගත්තා වූ පුණ්‍ය ගංගා කුසල ගංගා එයා කෙරෙහි පිහිදුල පතුලරේ නේපින් විහි දීපත්‍රියාමෙන් එයාට යම් කිසි අභව ස්ථානයක ඉන්නෝ නම් ඒන් අත මිදේවා අජරාමර සංඛ්‍යාත නෙවෙනින් සැනසීම ලබත්වා කියන සාදු කෙලේ යටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පිංගුතුනි මොහොතකට සිහිපත් කරගන්න අද මේ ස්ථානයේ ඇවිදලා සද්ධර්මයේ ශ්‍රවණය කරද්දී හීතලෙන් පින්නින් ආරක්ෂා වෙලා මෙතුමතුරුන්ගෙන් ආරක්ෂා වෙලා සද්ධර්මයේ ශ්‍රවණය කරන්න අවස්ථාව උදා වුණේ මේ ස්ථාන භූමිකණ්ඩ කිම නිසා. එමනම් මේ ස්ථාන භූමියේ ඒ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ඇතුළු විහාරාධිකාරී උත්තමයන් වහන්සේලාත් ඒ වගේම මේ ස්ථාන භූමි ගොඩනැගීමේලා ගඩොලක් ගන්න මේ ස්ථානවල ගෙනහල බඳලා කළ සකස් කළා වූ ඒ උත්තමයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ පුණ්‍ය ගංගා කුසල ගංගා එයා කෙරෙහිත් විහිදුල පතුසරණේ පින් විහිදි පැතිරියාමෙන් ඒ උත්තමියොත් මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘතමා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කෙලේ යටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්තුනි මොහොතකට සිහිපත් කරගන්න අද මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න බොහෝ දුර බැහැර ඉඳලා මේ ස්ථානෙට පැමිණුණා. යාන වාහන මනාකොට සකස් වෙලා තියෙනවා. මම්මාවත් මනාකොට සකස් වෙලා තියෙන නිසා පහසුවෙන් මේ ස්ථානෙ ළඟා වෙන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම මේ ශ්‍රී සද්ධර්මයේ පටිගත වෙලා නැවත නැවත ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒ වගේම මේ සද්ධර්මයේ සජීවී ලෝකෙින් ඕනෑම කෙනෙකුට දැන් මේ වෙලාවේ ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා කරගෙන තියෙනවා. දැන් මේ දිනු දේ උදා වෙලා තියෙන්නේ විද්‍යාඥ වශයෙන් සම්මත පිරිසක් සහ එයාගේ අන්තේ වාතික පිරිසක් විසින් ලෝකෙට දීපු දායාද නිසා එමනම් ඒ දායාද ප්‍රයෝගී කරගෙන නිවන් දකින්න සූදානම් වෙන ඔබ දෙන පින අනුමෝදන් වෙන්නේ එයාට කැපයි. එමනම් ඔබ විසින් රැස් කරගත් ආ වූ සීලම් පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ එයා විශේෂ විහිදුර පතුලරණේ පිං විහි දීපත්‍රියාමෙන් එයාත් යම් කිසි අභව විස්ථානයක ඉන්නවනම් එයින් අත මේ දේවා අජරාමන සංඛ්‍යාත නිවනින් සැනසීම සීම ලබත්වා කියලා සාදු කියලා එයාටත් පිං අනුමෝදන් කරන්න. එමනම් පිංතුනි ඔබ බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා, බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කළා, සාස්ත්‍රුන් වහන්සේ උදෙසා බුද්ධ පූජා පැවැත්වුවා, දාන මාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කරගත්තා. ඒ කරගත්තා වූ අනන්ත ප්‍රමාණ පුණ්‍ය සම්බාර ධර්මයන්ගේ බලමයි මේ කුසල සම්බාර ධර්මයන්ගේ බලමයි මේ සීල දෙනාම එකසේ ප්‍රාර්ථනා කරන්න මේ ජන්බුත් දීපය තුළ ලක්ෂ ගණනින් මහරහතන් වහන්සේලා බිහි වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. එමනම් පින්විතිනි බොහෝ වෙලාවක ඒ සද්ධර්ම ශ්‍රේණිය ශ්‍රවණය කිරීමෙන් ඒ කරගත්තා වූ අනන්ත ප්‍රමාණ පුණ්‍ය සම්බාර ධර්මයන්ගේ බලමයි මේ ඔබ සියලු දෙනාටම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුලදීම මේ අත්භවය තුලදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි.